සුපුරුදු පරිදි සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති නිදස දහසක් ලෝක ධාතු විසින්නා වූ සීරම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන්නේ දේ ඥාති මිත්‍රාදීන් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම එයාව සිහිපත් කළා එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. පින්වතුනි සියලුම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. අනාදිමත් සංසාරයේ ඉඳලා මේ එන ගමනේදී ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට යම්කිසි නිගාවක් කරලා තියෙනවනම් ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න. ඒ වගේම පිංගුතුනි අද මේ සද්ධර්ම දේශනාව තුළදී තමන්ගේ නිවන් අවබෝධයේ පිණිස අවශ්‍ය කාරණා බොහෝමයක් කියවේවා, ඒ ධර්මය අවබෝධ වේවා කියලා අදිස්ථාන කරන්න සියලු දෙනා. නැතිනේ අපිට තිබුණා මයිදන කාලෙක ඉඳලා මේ එවපු ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නෙට ටිකක් උත්තරයක් ලැබෙන විදිහට මම අද දේශනාවේ මූලික අවස්ථාව කරන්න යන්නේ. ඒ තමයි සිංහදෙනි මේ අහලා තිබුණ ප්‍රශ්නයක් අනාගාමීත්වයේ සම්බන්ධ. අනාගාමීත්වය කියලා කිව්වේ ඇත්තටම අහලා තිබුණේ කාම රාගය දුරු කරන්න අවශ්‍ය ක්‍රමවේදයක් දේශනා කරන්නේ. වෙන එකක් තිබුණා නේද? මේකයි. පිංගදරි බුදුදහම කියන්නේ මොකද්ද? ඔන්න ඔතනයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. බුදුදහම කියලා කියන්නේ පිංගතුනේ ඇත්ත. ඇත්ත දැකීම. ඒ කියන්නේ මුලාවෙන් නිදහස් වෙන එක. එහෙනම් හැමතැනම මුලාවෙන් නිදහස් වුණා නම් Taman නිවන් දැකලා. දැන් පළවෙනි මුලාව තමයි මේ ලෝකයේ තියෙන හැමදේම හරි සාරයි කියලා ගත්ත මුලාව. ඔය මුලාවෙන් අයින් වෙච්ච කෙනාට කියනවා සෝතාපන්නයි. ඊළඟට කාමයෝ හරි සාරයි කියලා හිතාගෙන මුලාවෙන් ඉන්න කෙනා ඒක අවබෝධ කරපු දාට මම කියන්නම් ඔය කාමයෝ සාරයි කියලා කොහොමද ඔය එන්නේ කියලා හැඟීම. එතනින් මිදිච්ච දාට යනවා. සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියලා හැඟීමකින් කටයුතු කළා කටයුතු කරගෙන ඉන්න මනුස්සයාට යම් දවසක තේරුණාම සත්වයක් පුද්ගලයෙක් මෙතන නැහැ කියලා ඒක වෙන අරහත්. එහෙනම් දැන් මේ බුදුදහම කියලා කියන්නේ සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? මේ මුලාවෙන් නිදහස් වෙන එක. එහෙනම් ඒක නේද අපි දැන් මේ පාවිච්චි කරන්නේ. එතකොට පින්වතුනි දැන් අපි මේ බුදුදහම කියන එක පාවිච්චි කරන්නේ බුදුහාමුදුරු කියපු හිඳ. නෑ පින්වතුනි මුලාවෙන් නිදහස් වෙන. දැන් ඔබගේ ළමෙක් හිතන්න ඔබගේ ළමයයි ඔය ළමයා කාට හරි කෙනෙකුට මුලා වෙලා ඔබ හොඳටම දන්නවා ඒ පුද්ගලයා මේ ළමයාව යූස් කරනවා මේ දෙයට. හැබැයි ළමයාට කියලා තියෙන්නේ එහෙම එකක් නෙමෙයි, ළමයාව මුලා කළා. එහෙනම් දැන් ඔබ මොකක්ද ඒ ළමයාට කරන්නේ? ඔබ ළමයාට කරුණ පහදලා කරලා දෙන්න හදනව නේද? පුළුවන් තරම්. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කරන්නේත් ওই ටික. නැතුව පින්වදින උන්වහන්සේගේ පිරිස වැඩි කරගන්න උන්වහන්සේගේ ආගමක් ගොඩනගන්න ඔය දේවල් නෙමෙයි තියෙන්නේ. මේ විහිං දුක් රැස් කරන්නේ. අද මේ දේශනාවේදී ඔබට හොඳට තේරෙයි කරුණ. අද දේශනාව ගොඩාක් වැදගත්. මේ දේශනාව දැම්මම් කරනවා කියලා අදිස්ථාන දැම්මට කරන්න ඕනේ කියලා අදිස්ථාන උනේ දැන්. ඉතින් ඒක ඔබගේ පින වෙන්නේ නැති. මේකන අදාළ පිරිස මෙතන ඇති. ප්‍රශ්න කොලයක්වත් බලලා නෙමෙයිනේ මම මේ දැන් කිව්වේ. ඒක ඔබගේ පින. දැන් ඔන්න හොඳට බලන්න පින්විතුනි මොකද්ද මුලාව? දැන් මම ඔබගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. මේවට බලන්න හොඳට උත්තර ගන්න පුළුවන්ද කියලා හිතට. පාරේ යනවා පින්විතුනි හරකෙක්. එළදෙනක්. ඒ එළදෙනට එහා පැත්තෙන් යනවා කොටට ඇඳගත්ත ගෑන් ළමෙක්. කකුල් දෙක හොඳට පේන්න ඇඳගත්ත ගෑන් ළමෙක්. ඊට එහා පැත්තෙන් යනවා පිරිමි ළමෙක්. ඔය තුන් දෙනා දිහා බලද්දී ඔබ ඔබගේ ඇඟට වෙනස්කම් දැනෙන්නේ එකම විදිහටද? ඔබර නිකන් එළදෙන දිහා දකිද්දීට වඩා අර කොට නැඳගෙන යන ගෑන් ළමයා දිහා දකිද්දී ඇඟට අමුත්තක් දැනෙන්නේ නැද්ද? ෘෂ්ටිමත් පුරුෂයෙක් යනකොට කාන්තාවන්ට ඇඟට අමුතු හැඟීමක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අමුතු එකක්. නියම් මම කියන්නේ මේ කාමයෙන් මුදපත් වෙලා ගෑණි පස්සේ දුවනවා කියලා. නියම් අමුතු හැඟීමක් දැනෙනව නේද? ඇයි අර හරකට දැනෙන එළ දෙනට ගාවදි දැනුන් නැති එක ඇයි අර මේ ගෑනු කෙනෙක් ගාවදි දැනෙන්නේ? එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් ඔතන තියෙනව නේද? ඒ ප්‍රශ්නේ තමයි මුලාව. ඇයි නිකන් අමුතු එළ දෙන අමු හෙළුවෙන්නේ යන්නේ මහත්? අර බාගෙට වහගෙන යන ගෑණිට වඩා එළ දෙන දැක්කහම නේ එහෙනම් ඔය ඔක්කොම ඇඟ සලිත වෙලා යන්න ඕනේ නේද? නමුත් ඇඟ සලිත වෙලා ගිය කව දැක්කහම අර ඇඳගෙන විලි වහගෙන යන ගෑන් ළමයා දිහා දැක්කහම තමයි ඇඟ සලිත වුනේ. නමුත් අර හෙළුවෙන් යන එළ දෙන දිහා දැක්කට එහෙම වුනේ නැහැ. ඔය දෙන්නගේ වෙනස මොකක්ද? කිසි වෙනසක් නැහනේ. ඇයි? දෙන්න ගාම තියෙන මස්නේ. දෙන්න ගාම තියෙන ඇටනේ. දෙන්න ගාම තියෙන ලොම්නේ. ඔය ඔක්කොම එකයිනේ. ඇයි එහෙනම් එක්කෙනෙකුට එක්කෙනෙක් දකිද්දි විශේෂයක් ඇති උනේ? දැන් මුලාවක ඉන්න බව තේරෙන්නේ නැද්ද? මොකක් හරි මුලාවක්. හරි මුලාව මොකද්ද කෙනෙක් ගන්න ඕනේ දැනට. දැන් ඔබට දැන් යන්තමින් හරි තේරෙනවා නේද මොකක් හරි ප්‍රශ්නයක් ඔතන තියෙනවා කියලා. ඉතින් මල කරදරයන්නේ මේ. ඇයි? පාරේ යනකොට හැමදාම එළ දෙන්නු විතරක් යනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? බෙල්ල කරකෝ බලන්න ඕනේ. තමන්ගේ පාඩුව යන්න පුළුවන්. එළ දෙනු 10 දෙනෙක් එක් ගාවින් තව ගෑන් ළමෙක් එහෙම කිව්ව මොකද වෙන්නේ? බෙල්ල කඩා ගන්නවනේ අර පැත්තට හැරිලා බලනවා. මේ බලන්නේ හිතෙනවා. ඇඟ නිකන් කිලි පොලා යනවා. නැත්තම් මොනවා හරි හැංගි යන්ත බින්දු මාත්‍රි හරි හැංගීමක් එනවා. හැබැයි අර එළ දෙන්නු දකින්න හැමතිස්සෙම මෙහෙම හෙනුත් යනවා ඇඟෙත් ඇදිලා යනවා එළ දෙන්නු. ඒත් අර හැංගීම එන්නේ. එහෙනම් පින්වදින මොකක් හරි ප්‍රශ්නයක් එතන තියෙනවා. ගැහණිය සම්බන්ධ මම මේ දැන් පුරුෂය අරමුණු කරගෙන මම මේක කියනකොට කාන්තාව අනිත් පැත්තට ඒක හිතන. එහෙනම් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද? ඔන්න ඒ ප්‍රශ්නෙට තමයි උත්තරේ හොයන්න ඕනේ. මොකද්ද ඔය වැඩේ? මොකද්ද ඕක? දැන් ඊළඟට පින්වතුනි රූප තියෙනවා. රූප 10ක් දකිද්දි ඇඟට දැනෙන්නේ 10 විදිහ. රූප වල නම් තියෙන එකම දේ. දැන් එතනත් මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද නේද? මේ රූපේ දැක්කට ප්‍රශ්නයක් නැහැ. අර රූපේ දැක්කොත් ඉවරයි. නැත්නම් අර රූපේ දැක්කොත් ඔන්න කේන්ති කියලා මැරෙන්න හදනවා. අර රූපේ දැක්කම ඔන්න මේ තව වෙනකම් මොකක් හරි. එහෙනම් මොනව හරි දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ශබ්ද. ශබ්ද 10ක් අහනකොට 10 විදිහක් ඇඟට දැනෙන්නේ. විද්‍යාවෙන් කිව්වොත් ෆ්‍රීකවෙන්සි එකක් එනවා. ඉතින් ඇවිල්ලා කම්බරේ ඒ ෆ්‍රීකවෙන්සිට අනුව මොකද වෙන්නේ? කම්බරේ මේ කම්පණය වෙනවා. කම්පණය වෙලා ඒව අදාළ විදිහට යනවා. ඒක 10න් මුනේ එකම දේ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ 10න් ඇඟට දැනුනේ වෙනස් විදිහට. 10 විදිහකට. එහෙනම් මොකක් හරි ගැටලුවක් තියෙනවා මෙතන. රසත් එහෙමයි. මොකක් හරි ගැටලුවක් තියෙනවා. ওই ගැටලුව තමයි දැන් හොයන්න ඕනේ. මොකද්ද ඔය ගැටලුව? එහෙනම් හොඳටම දැනෙන්නේ නැද්ද මොකක් හරි මුලාවක ඉන්නවා කියලා? බැලු බැල්මට එළ දෙනත් එකයි අර ගෑනිත් එකයි. ආයේගේ හන්න දෙන්නේ එළ දෙන තව හොඳයි අයියේ. හෙළුවෙන් ඉන්නේ. එහෙනම් එළ දෙන තව හොඳයි. පුරුෂයෙකුට කාමයේ දෙන්න නම් අර ගෑනිට වඩා හොඳයි කවුද? එළ දෙන. නමුත් එළ දෙන කොච්චර එළ දෙන්නු දැක්කත් පුරුෂයා එළ දෙන්නට ගාවට යන්නේ නැහැ. යන්නේ අර කාන්තාවට. හැබැයි කිසි වෙනසක් නැහැ. හරි අපි හිතමුකෝ සෙන්ට් ගහලා ඔක්කොම කරලා තියෙන එළදෙන ගඳක් නැහැ කියලා. නාවල හොඳට මේවා කරලා තියෙන්නේ කියලා. ඒත් යන්නේ නැහැ. එහෙනම් පින්වතුනි කාන්තාව කියන තැනට විශේෂයෙන් ඇදිලා යන වැඩපිළිවෙලක් තියෙනවා නම් පුරුෂයෙක්ගේ. ඒ පුරුෂයා ඉන්නේ මුලාවක නෙමෙයි. සියලු හැම සතෙක්ම දැක්කහම යනවා නම් ඔන්න පොඩ්ඩක් තව හිතන්න ඕනේ මොන හරි මේ වෙන මොකක් හරි කියලා. නමුත් හැම සතෙක්ම දැක්කහම යන්නේ වුණොත් ඇති. මානසික විකෘතිතාවයට පත් වෙච්ච ෆිරිස්. නමුත් ඒත් කාන්තාව ඉස්සරහට ඊට වඩා වෙනස්. එහෙනම් ඒකට වෙනසක් තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අන්න ඒ ප්‍රශ්නෙට අපි හරියට පිළිතුරු හොයාගත්තා. ඔය මුලාවෙන් ඔබ මිදෙනවා. මුලාවෙන් ඔබ මිදුණා කියන්නේ ඒ මාර්ගඵලයේ සාක්ෂාත් වෙනවා. පින්වතුනි මේ හැමතැනම සම්මාදිට්ඨි තමයි තියෙන්නේ. අවසානයේදී පින්වතුනි මමයේ කියලා පුද්ගලෙක් සත්ව පුද්ගල වශයෙන් පවත්වන්න පුළුවන් කෙනෙක් නැහැ කියන සම්මාදිට්ඨියටපත් වෙනවා. මේ ක්‍රියාදාමයක් විතරයි. මේකේ මේ මම කියලා පවත්වන මේ පුද්ගලයෙක් මෙතන නැහැ. මොහොතින් මොහොත ඇති වෙන සිත් පරම්පරාවකින් මේක අරගෙන යන ඉස්සරහට කියලා. අන්න ඒක විතරයි අවසානයේ ඉතුරු වෙන්නේ. අන්න ඒ සම්මාදිට්ඨියටපත් වෙනකොට සම්මාදිට්ඨිය පූර්ණයි. හැබැයි අදට තාමත් තියෙන්නේ මොකද්ද අපිට හැඟීම්? කාමය පිළිබඳ සම්මාදිට්ඨියටපත් වෙලා නැහැ. ඒ කියන්නේ තාම දෘෂ්ටිගතයි කොහොමද? කාම වස්තුන් හරි හොඳයි කියලා. එහෙනම් ඒකත් ඒ එතනත් පන්න ගන්න ඕනේ. එහෙනම් පන්න ගන්න නම් පින්වතුනි ධර්මයේ තුලින් පුළුවන් කරගන්න. ධර්මයේ අහලා ආපු ධර්මයේ මෙනෙහි කරනකොට ඒක පයින්නවා. සමහර උත්තමයෝ එක දේශනාව අහලා ඉවර වෙනකොට ඔක්කොම පැනල ටොට් ටොට් ගාලා පැනල ගිහිල්ලා ඉවරයි. එන හැම එකම යථාර්ථයට එන්න. එකක්වත් පින්වතුනි කඩපාඩමට ගන්නත් එපා. හැම එකම යථාර්ථය දකින්න. ඔබ දරුවන්ට ආදරේ නම් බොරුවට කියන්න එපා දරුවන්ට ආදරේ නැහැ කියලා. අවබෝධ වෙන්න අරින්න. ඔබට ගිහි ජීවිතේ තව ආසයි නะ බොරුවට කියන්න ඕනේ නැහැ ගිහි ජීවිතේ ආස නැහැ කියලා අවබෝධ වෙන්න අරින්න වැඩි වැඩියෙන් ධර්මයේ මෙනෙහි කරන්න එතකොට අවබෝධයට එනවා අවබෝධයට ආවට පස්සේ රහසින් පව කරනවා කියන එක වෙන දෙයක් නෙමෙයි ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි සාත්‍රුන් වහන්සේ නමක් රහසින්වත් පව නොකරන හේයින් මහා ශ්‍රේෂ්ඨයි කියන්න පුළුවන් උන්වහන්සේ රහසින්වත් පවුන කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි උන්වහන්සේට. උදේ ඉඳලා රෑ වෙනකම් පවු කරන කාලයට තමයි ඒක හරි ලොකු දෙය. අම්බෝ අපි මේ එලිපිට කරන පව්, සමහරු හැංගිලා කරන පව්, උන්වහන්සේ හැංගිලාවත් කරන්නේ නැහැ. ඒහින් උන්වහන්සේ මහා ශ්‍රේෂ්ඨයි. ඒ උන්වහන්සේ මහා ශ්‍රේෂ්ඨයි ඒහින්ද නෙමෙයි ඊට වඩා ගොඩක් දේවල් හින්දා. උන්වහන්සේට ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. හේතුව පින්වතුනි යථාර්ථයට ආවට පොඩි ඔබට පොඩි කාලෙන් ගන්නකො මේ උදාහරණ පොඩි කාලේ ඔබ විසින් දාගත්ත අසුචිය ඔබම තැළුවා කටෙත් ගාගත්තා කෑවා නහයෙන් හොටු එනකොට ඒක නහ ඒක කටට ගත්තා අරගෙන ඒකත් කෑවා කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ පස්සේ අම්මා පැහැදිලි කරලා දුන්නා මේ මොනවද මේවා මේ ඇඟෙන් එළියට දාන්නේ අපි කාලා මේකේ දිරෝල එළියට දාන්න ඒවා. මේවා ගඳයි. මේවා හොඳ නෑ කන්න. අන්න ප්‍රත්‍යක්ෂව අවබෝධ වුණා නේද යම් දෙයක්. නැත්නම් කටපාඩම් කරගත්තද? කක්ක ගඳයි කක්ක කන්න හොඳ නෑ. කක්ක ගඳයි කක්ක කන්න හොඳ නෑ. කක්ක ගඳයි කක්ක කන්න හොඳ නෑ. එහෙම කියලා කටපාඩම් කරගත්තේ නෑනේ කවුරු? අවබෝධයට ආව ඇතනින් නම් ගඳයිනේ. මෙහෙන් කෑ මේ යන්නේවා. මේවා ජරාව. මේවා වැඩි දියට දාලා ෆ්ලෂ් කරලා මේවා යවන්න ඕනේ. විස බීජ මේවා. මේක ඇවොත් හොඳ නෑ. එහෙනම් යථාර්ථයට ආවට පස්සේ ඊට පස්සේ කක්ක කාපු කෙනෙක් අත උස්සන්න මට කවුරුත් නෑ. එහෙනම් මේකදී බුදුදහම කියන්නේ මෙන්න මේකට. ඒකයි කියන්නේ බුදුදහම කියන්නේ රොකට් සයන්ස් නෙමෙයි. කොටසින් කොටස කොටසින් කොටස අවබෝධ කරන්න තියෙනවා. කොටසින් කොටස අවබෝධයට ගන්න. ප්‍රශ්නේ දකින්න. ප්‍රශ්නේ දැකලා ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. ප්‍රශ්නේ නොදක උත්තරේ හොයන්න බෑ. තව කෙනෙක් කරන පළියට කරන්න බෑ. දැන් අපි ආහාර ගැන කතා කළා. හොඳයි. ශ්‍රේෂ්ඨය කරන දේවල් කරන්න යන එක ගොඩක් හොඳයි. අපි හැමෝම කරන්නේ සාස්ත්‍රුන් වහන්සේ හින්දා. සාස්ත්‍රුන් වහන්සේ කරපු දේ උන්වහන්සේ සමහර වෙලාවට අපි ගොඩක් ආසයි කන්න. ඒත් අපි එක වේලකින් ඉන්නවා. සාස්ත්‍රුන් වහන්සේට තියෙන ගරුත්වයට කියලා හිතමුකෝ. අන්න එතකොට ලෙඩ හැදෙන්න පුළුවන්. මොකද බල කිරීමක් තියෙන්නේ. හැබැයි කෑම ಜಾති පහක් තියෙනවා හදලා. ඔය කෑම ಜಾති පහම දකිද්දි එකම හැඟීමක් නම් එන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ එතන. හැබැයි දැන් කෑම ಜಾති පහක් තියලා තියෙනකොට එකම හැඟීම නෙමෙයි නේද එන්නේ. වෙනස් වෙනස් හැඟීම් නේද ඒවා දකින්නකොට එන්නේ. එහෙනම් මුලාවක් තියෙනවා. ඒ කෑම ಜಾති පහත් එක්ක එතන එහා පැත්තේ තියෙනවා පැරසිටමෝල් කාඩ් එක තුනක්. ඔය ඔක්කොම දකිද්දි එකම දේ නෙමෙයි නේද එන්නේ. බඩේ බඩගින්නකුත් හැදිලා ඔළුව කැක්කමකුත් හැදිලා. බඩගින්න හැදුනහම සීමාව ඉක්මවා අර හැංගීම් අර ආහාර දැකලා ආපු හැංගීම් වලින් හොඳම එක ගන්නවා. පරත්තරක් නැතුව ගන්නවා. ඔළුව කැක්කමට අරක ගන්නෑ නේද පරත්තරක් නැතුව. හරිද මොල් කාඩ් 20ක් විතර තියෙන ඔක්කොම ගලවලා පට ගාලා වීගෙන යන්නේ නැහැ නේද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනව නේද මොකක් හරි? ඔන්න ඕක තමයි බින්දුනේ ප්‍රශ්නේ අඳුනගන්න ඉස්සෙල්ලා. එහෙනම් අනාගාමී වෙන්න ඕනේ බුදුහාඳුරෝ කියපෙහින්දද? අන්න ඒතරයි දකින්න තියෙන්නේ. අනාගාමී වෙන්න ඕනේ බුදුහාඳුරෝ කියපෙහින්ද නෙමෙයි. අනාගාමී වෙන්න ඕනේ ඔබ මුලාවක ඉන්නෙහිින්ද. අන්න එතනින් එන්න. එතකොට ඔබට ඕනෙ හින්දා තමයි ඔබ බණ අහන්නේ. අපි ඉතින් කියනවා තමයි ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මහා කල්ප කාලාන්තරේ පස්සේ උන්වහන්සේ උදෙසා මේවා කරන්න කියලා අඩුමතර. ඒ කතාවට ඒ කියන්නේ. එහෙමවත් පොඩ්ඩක් මේකට නැඹුරු වෙයි කියලා හිතාගෙන. නමුත් පින්විතනේ ඇත්ත தත්ත්වය නම් මොකද්ද? ඇත්ත தත්ත්වය නම් පින්විතනේ Tamanට මේක අවබෝධ කරගන්න. ශාස්ත්‍රුන් වහන්සේ දුක්කින් හින්දා නෙමෙයි. Taman මුලාවක ඉන්නේ. මේ මහා මුලාවක ඉන්න බව තේරුම් ගන්න. කෑම ಜಾති පහක් තිබ්බහම පහටම දැනෙන්නේ එකම දේ නෙමෙයි නම් ඔබ ඉන්නේ මුලාවකනේ. ඒකාන්තයෙන් මෙහෙමනේ. ඒ කෑම ಜಾති පහත් එක බේතකුත් තියලා තිබ්බහම ඒ බේත ඔබ සීමාව ඉක්මවා ගන්නේ නැහැ. නමුත් ආහාරයේ සීමාව ඉක්මවා ගන්නවනම් ඔබ මුලාවකනේ ඉන්නේ. එහෙනම් මේ මුලාවක ඉඳලා විනාශ වෙනව හැරෙන්න වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේද? මුලාවක හිටියොත්. දැන් හොඳ උදාහරණයක් ගන්න. සිගරට් පැකට් එකක ගහලා තියෙනව නේද? මේක පිළිකාකාරකයි මේක මැරෙනව මිනිස්සු කියලා. තව සිගරට් පැකට් එකක් හැදුවොත් එහෙම. මේකට වහ දාලා තියෙන්නේ පළවෙනි උගුර ගහනකොට මැරිලා වැටෙනවා කියලා. නිකන් දුන්නත් බොයිද? නිකන් දුන්නත් බොන්නේ. එහෙනම් දැන් මැරෙනව නම් බෑ. මේ වෙලාවේ මේ සිගරට් එක බොනකොට මැරෙන්නේ නෑනේ. ඉස්සරහට නෙමෙරෙන්නේ. කමක් නැහැ. දැන් ඒ ආස්වාද ගන්නවා. ඕක නේද හැංගීම. එහෙනම් දැන් ලොකු මුලාවක නෙමෙයි දින්නේ. එහෙම ගිහිල්ලා අවුරුදු 10කට 15කට පස්සේ ඔන්න අක්මා නරක් වෙලා කියයි, වෙනලු නරක් වෙලා කියයි, මොනව හරි කියයි ඊට පස්සේ. ඊට පස්සේ දොස්තරලා කියනවා දැන් නම් ඉතින් නවත්තන්නනේ නැත්නම් මැරෙනවා. මෙච්චර කල් කීයේ හිටියමකට මම නවත්තන්න බෑ. මට ගැහෙනවා, මාව ගැහෙනවා, වෙවුලනවා. මට එහෙම නැතුව ඉන්න බෑ. මට කල්පනා කරන්න බෑ, හිතන්න බෑ. මේක නැතුව කියපු එක. දොස්තර මහත්තයා කිව්වම තව සිගරට් පහක් බිව්වොත් එහෙම මැරනවා කියලා. ඊට පස්සේ ගැහෙන්නෙත් නැහැ, පෙවුලන්නෙත් නැහැ, කල්පනා කරන්න බැරි වෙන්නෙත් නැහැ. අගේට වැඩ. එහෙනම් මුලාවක නේද ඉන්නේ. එහෙනම් පින්වතුනි මේ මුලාවෙන් නිදහස් වෙන්න ඕනේ නැද්ද? මුලාවෙන් නිදහස්ුනේ නැත්තම් ඔබට මහ විනාශයක් නෙවෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ බුදුදහමේ පරම හරය ගන්න නම් හැම මොහොතකම පින්වතුනි එතනට ගිහිල්ලා බලන්න මොකද්ද එතන ඇත්තටම තියෙන්නේ කියලා. බුදුදහම කියලා කියන්නේ ඇස් දෙක පියාගන්න එකක් නෙමෙයි. බුදුදහම කියලා කියන්නේ හොඳට ඇස් දෙක ඇරලා බලන එකක්. විද්‍යාව කියලා කිව්වේ මොකද්ද? විදලා බලන්න කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ. හොඳට විදලා බලන්න මේක. විදිනවා කියන්නේ මොකක්ද? දුන්නේ විදිනවට නෙමෙයි. හාරලා බලන්න. හොඳට හාරන්න මේක. හාරලා බලන්න. එතකොට තේරෙනවා උඩින් ඔපේ තිබුණට යටින් තියෙන තනිකර හපයක්. ඔන්න ඕක අවබෝධයට එනවා. ඕක අවබෝධයට ආපු දවසට පින්වතුනි මුලාවෙන් නිදහස්. මුලාවෙන් නිදහස් වුණා කියලා කියන්නේ ඒකේ නා ආයි අර මුලා වෙච්ච කාලේ කරපුවා කියපුවා හිතපුවා හිතන්නේ නැහැ මේ මොහොතේ ඉඳලා. ඉතින් මේක තමයි නිවන කියන්නේ. ඔබට යම් දවසක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තේරුණොත් මේ හිත් පරම්පරාවක් විතරයි වෙන මොකුත් මෙතන නැහැ කියලා. දැන් කිව්වහම අවබෝධයට අවබෝධ කියන්නේ කිව්වහම තේරෙනවා එහෙම වෙන්නේ නැති. වෙන්නේ නැතිනේ. ඒ කියන්නේ තාම ශ්‍රද්ධාවෙන් නේද මේක ගත්තේ. ඔය ශ්‍රද්ධාව කියන එකත් පින්විතෙන හැම මොහොතකම නැති වෙන්න ඕනේ. දැන් මේක වැරදියට ගන්න එපා. මේ වගේ දේවල් කියනකොට වැරදියට එහෙම ගන්න එපා. දැන් මං ගිය සතියේ කිව්වේ සිංහල ජාතිය වෙනසෙන්නයි බන කියන්නේ කියලා. ඕනනම් කෙනෙකුට පුළුවන් කොහොම කරන්නද? ඒ කෑල්ල කපලා නේද? ඒ කෑල්ල කපලා වෙනම දාන්න මෙන්න බන කියන හැටි පේනවද? ධර්මයයි ඔබයි බන කියන හැටි. වැරදියට ගන්න එපා. සද්දාව පින්විතනේ හැම මොහොතකම හැම එකක් උදෙසාම නැති වෙන්නේ. ඔබ සෝතාපන්න ඵලයට එනකොට ශාස්ත්‍රුන් වහන්සේ ගැන අප්‍රමාණ සද්ධාාවක් ඇති වෙනවා. අන්නේ අප්‍රමාණ සද්ධාව ඇති වුණාට පස්සේ එතනින් එහාට පින්විතනේ ඒ සද්ධාව එක එකක් උදෙසා බිඳෙන්න ඕනේ. සද්ධාව කිව්වේ මොකද්ද? විශ්වාසයට. දැන් විශ්වාසයෙන් යන ගමනක් මේ යන්නේ. එහෙනම් අනාගාමී ඵලයට යනකොට ශාස්ත්‍රුන් වහන්සේ අනාගාමීත්වයේ උදෙසා ඒ දක්වා යම් කිසි ධර්මයක් දේශනා කරලා තියෙනවා නම් අන්නේ ධර්මයේ උදෙසා තියෙන සද්ධාව බිඳෙන්න ඕනේ. සද්ධාව බිඳුණා කියන්නේ මොකද්ද? දැන් ආයි විශ්වාස නෙමෙයි. දැන් අවබෝධයි. දැන් දන්නවා. විශ්වාසෙන් ගන්න දෙයක් නැහැ එතන. හැබැයි එතනින් එහාට තව ටිකක් තියෙනවා. ඒ ටික ගන්න වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේට ධර්මයට සංඝයා වහන්සේට තියෙන සද්ධාවෙන් යුක්තව තමයි ඒ ටික ගන්න ඕනේ. එනං ඒ ටික ගන්න යන ගමනේදී පින්වතුනි ඒ ටික අරගෙන ඉවර වුණා නම් ආයි සද්ධාවෙන් ගන්න දෙයක් ඇතර නැහැ. ප්‍රත්‍යක්ෂවම අවබෝධ වුණා. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? අසද්ධා කියන தත්ත්වෙටපත් වෙච්ච අරහතුන් වහන්සේ බිහි වුණා. එනං ආයි කිසිම දෙයක් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ සද්ධාවෙන් ගන්න දෙයක් නැහැ. නිවන් මඟ. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේගේ ඥානය ඒක නම් ඉතින් සද්ධාවෙම තමයි ගන්න තියෙන්නේ. ඇයි ඒ? උන්වහන්සේ විශ්වාස කරලා ගන්නවා මිසක් ඒක විනිවිද දකින්න හැකියාවක් තියෙන පුද්ගලෙක් මේ ලෝකෙට බිහි වෙනවා නම් ඒත් ඒ වගේ මුත්තමෙක් විතරයි. එහෙනම් පින්වතුනි දැන් මෙන්න මේවා තියෙන ඇත්ත தත්ත්වේ හොඳට විමසලා බලමු. ඒකෙන්ද හැම තිස්සෙම වහන්න එපා කිසි දෙයක්. ඒකයි මම ඔබට කියන්නේ කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි කියන කතාව වැරක් නෑ නිවන් දකින්න. ඒවා මේ මුලාවටපත් වෙච්ච උත්මයෝ විසින් හදාගත්ත දේවල්. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ පිරිසට අවශ්‍ය නම් පුළුවන් මේ ධර්මය අහලා මේ කටයුත්ත කරගන්න. එහෙම නැත්නම් ඉතින් ඒ කැමැති විදිහක් කරගත්තා. අපි ලෝකෙට ආවේ ලෝක සත්‍යය හදන්න නෙමෙයි. අපි ලෝකෙට ආවේ මොකටද? අපේ වැඩේ කරගෙන නිවන් දකින්න. ඒ අතරතුර ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා අපිට මේ දායාදී හම්බුනේ ඒ වගේ පිරිස් නිසා. එහෙනම් අන්න ඒක නිසා තමයි අපි මේ ධර්මයේ තියාගෙන යන්නේ. දැන් හැමතිස්සෙම පින්වතුනි කිසි දෙයක් වහන්න එපා. හොඳට අරලා බලන්නේ දේව. ඔබට ඊය චිකේය කියලා කියවෙන්න බෑ නිවන් දකින්නවා. මොකද ඊය චිකේය කියලා ඔබට කියවෙනවා නම් පින්වතුනි ඔබ ඒ තැනත් එක ගැටෙනවා තාම. අනේ හොඳයි චෝක්නේ අයි කොයි කොච්චර දෙයක්ද ආදරෙන් අල්ලගන්නවා නම් ඒ තියෙන්නේ ඒ තැනත් එක ඇලෙනවා. ඊය චිකේය කියලා කියන්නේ අහක බලාගන්නේ. ඒකත් පින්වතුනි මොන වගේ දෙයක්ද? කේන්තියේ එක කොටසක්. කේන්තිය කියන්නේ පොල්ලක් කරන් තව කෙනෙකුට ගහන එක විතරක් නෙමෙයි. ද්වේෂය කියන එකේ කොටසක් වෙයි. බොහොම සියුම් වච්ච කොටසක්. එහෙනම් ඒ හැම දෙයක්ම පින්වදිනු අයින් වෙන්න ඕනේ. එහෙමනම් දැන් ඔන්න දැන් මේ මුලාව සම්බන්ධව දැන් කතා කරන්නේ. දැන් ඔතන මම තව අදහසක් ඔබට කියනවා. මේ මිනිස්සේ ජීවත් වෙනවා කියලා කියන්නේ මම මේකට කලින් දවසක ඔබට කියලා දී පින්වදිනු හිට ගස් හදන්නේ. හිට ගස්. හිට ගස් කියලා කිව්වේ එකකින් පටන් අරගෙන ඒක ඔස්සේ යනවා. ඒක ඔස්සේ විවිධාකාරයෙන් දේවල් හද හද ගිහිල්ලා. එතනින් තව අත්තකට මාරු වෙනවා. ඊට පස්සේ ඒ අත්ත දිගේ මේක හදාගෙන හදාගෙන හදාගෙන හදාගෙන හදාගෙන යනවා. ඔන්නෝම වැඩපිළිවෙලක් තමයි පින්වතුනි ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් ඔය ජීවිතේ නවත්තපු රහතන් වහන්සේ ඇයි ඊළඟ අද්දවේ උපදින්නේ නැත්තේ? ඊළඟ අද්දවේක උපදින්නේ නැති හේතුව තමයි පින්වතුනි. මේ හිත ගහක් කියන එක. නැත්තම් මේ හිත හද හද යනකොට ඒ හැම අවස්ථාවකම අපි හදනව භවයක්. භවක් හදනවා හැමතිස්සෙම. ඒ භවෙන් ජාතියක් හට ගන්නවා. ඔය භව පින්විතනි තුන් ආකාරයි. රාග භව, ద్వේෂ භව, මෝහ භව කියන කොටස් තුන උතන තියෙනවා. එහෙනම් රාග භව, ద్వේෂ භව, මෝහ භව කියන කොටස් තුන එකට ගත්තාම උතනින් එකක් හරි මූලික වෙලා තමයි පින්විතනි හැමතිස්සෙම එක හිත ගහකින් අනිත් හිත ගහට පයින්නේ. ඔව් අපි බලංග ඒක පොඩ්ඩක් තව අයින් කරමුකෝ පස්සේම ඒවට. ඒ හිත ගහේ කෙරවලට යනකොට මොකද වෙන්නේ? එතනින් පයින්නවා තව හිත ගහකට. ඒ හිත ගහට පයින්නේ තව අරමුණක් ඇවිල්ලා. ඒ අරමුණ ආවම ඒ අරමුණ සාරයි කියලා ගත්තේ ඇයි? එක්ක රාගයෙන්, එක්ක ద్వේෂයෙන්, එක්ක මෝහයෙන්. හෙවත් ඔය තුනම එකට ගත්කල අවිද්‍යාවෙන්. ඒක නිසා මොකද කරන්නේ? තව එකකට පයින්නවා. පැනලා දැන් ඒක දිගේ යනවා. ඒකෙන් ආයි තව එකකට පයින්නවා. ඒක දිගේ යනවා. එහෙනම් දැන් රහතන් වහන්සේ අරහත්ත්වයට පත්වෙච්ච දවසේ ඉඳලා මොකද වෙන්නේ? අරහත්ත්වයට පත්වෙච්ච දවසේ ඉඳලා පින්වතුනි ගහෙන් ගහට පැනීමක් නැහැ. මොකද හේතුව? අර රාග බව, ద్వේෂ බව, මෝහ බව කියන එක හදින්නේ නැහැ. ඒ නිසා අபிසංකාර කියන ඒවා ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් අபிසංකාර කියන ඒවා ගොඩ නැගෙන්නේ නැත්තම් උන්වහන්සේගේ අවසාන සිත ඒ අද්භවයේ අවසාන සිතත් එක්ක ඊළඟ දෙයක් සම්බන්ධ වෙන්න හේතුවක් නැහැ. ඇයි ඒ? පයින් එකක් හදලා දෙන්නේ නැහැනේ. එම්ටි. එතනින් එහාට පයින් එකක් හදලා දෙන්නේ නැහැ. පයින් එකක් හදන්නේ නැහැ. නමුත් අපි මොකද කරන්නේ? හැම මොහොතකම පයින් එකක් හදනවා. පයින් එකක් හදාගත්ත කියලා කියන්නේ එතනින් එහාට ටොක් ගාලා ආයේ එකට පයින්. ඕම ගිහිල්ලා ගිහිල්ලා අවසානයකට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ අවසානයක ඔන්න අර භවාංග தත්ත්වයට ඇවිදilla තමයි අනිත් එකට පැනගන්නේ. ඒ දැන් මම මේ කියන්නේ ජීවිත කාලයක් ඇතුළත වෙන එක. ජීවිත කාලයක් ඇතුළත රාග භවක් තියෙනවා, ద్వේෂ භවක් තියෙනවා, මෝහ භවක් තියෙනවා. ඔය කරුණු තුන තමයි යන්නේ. දැන් මම මේක අනිත් ඒවාට සම්බන්ධ කරනකොට තේරෙයි. දැන් නිකන් හිතන්න මෙහෙම. ඔබ නිකන් මොකක් හරි කාර් එකක් දිහා බලාගෙන ඉන්නවා. කාර් එකක් දිහා බලාගෙන ඕව මොකද කරන්නේ? දැන් මේ දේවල් දැන් ඉපදවනවා. මේ සිප් ගස් හදාගෙන යනවා. මේක හොඳයි නේ. මෙහෙම තිබුණා නම් මේක හොඳයි. මට තිබුණා නම් මම මෙහෙම කරන්නේ ඕකට. මේක ගන්න නම් මම මෙහෙම කරන්නේ. එහෙම හිත හිත ඉන්නකොට එකපාරට මොකද කරන්නේ? එකපාරට ගෑල්ලා මේක යනවා අනිත් පැත්තේ. දැන් ඔබ මේ එක පැත්තකට අරගෙන ගිය දේ දැන් මොකද කරන්නේ? දැන් එකපාරට විපාකකින් ආපු එක කරහා දැන් මෙයාට රාග වෙන්න ඕනේනේ. මෙයාගේ තාම රාග තියෙනවනේ. රාග නැති වෙන්නේ අරහත් වෙයිදී. කාම රාග නෙමෙයි. රාග කියන එක නැති වෙන්නේ අරහත් වෙයිදී. මෙයාට සැරිසරන්න ඕනේනේ. සැරිසරීම අග්‍ර කරගන්න එකට නේ රාග කිව්වේ. එහෙනම් දැන් සැරිසරන්න ඕන නිසා මෙයා මොකද කරන්නේ? අතනින් අරක නවතින්න දීලා මෙයා තුග්ගල පයින්න අරකට. දැන් පැනලා මොකද කරන්නේ? ඒ සම්බන්ධව තමයි මෙතනින් එහාට මේ ගහ හදාගෙන යන්නේ. දෝකේ මේ අபிසංකාර ලක්ෂ ප්‍රකෝටි ගන්නක් හදලා ඇස්කර කෝල බෙලි කර කෝල අතපය කර කෝල වචන දාලා විසිල් ගහලා ඕන්නම් ඇවිදගෙනත් ගිහිල්ලා පොඩ්ඩක් පාසෙන් ගිහිල්ලා තට්ටුත් කරලා ඔක්කොම කරනවා. දැන් ඔය එක හිත් ගහක් යනවා දැන් මේ. ගිහිල්ලා ඔන්න එතනදි මොකක් හරි ඔන්න ලස්සන සින්දුවක් ඇහෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මේකේ නැවැත්මක් නැහැ නේද? දැන් මෙයාට පයින්න ඕනේ නේද? හැමදෙයිසෙම පයින්න ආසාවේ තමයි ඉන්නේ. ඇයි මෙයාට තියෙනවා පිංගුදිනි භව තණ්හාව කියලා එක. මේ භව තණ්හාව නිසා මෙයාට හැමතිස්සෙම ඕනේ මොකද්ද? අලුත් පැවැත්මක්. හැමතිස්සෙම ඕනේ ඊළඟ එක බලන්න. ඊළඟ එක බලන්න. ඔබ වෙළඳපළට ගිහිල්ලා අල තෝරනකොට කොහොමද කරන්නේ? මේක අරගෙන මල්ලට දාලා ඊළඟ එක බලනම් මේකට වඩා එක හොඳද දන්නේ? එන අලගෙඩියක් තෝරන්නෙත් ඒ ආකාරයට තමයි. ඒක තමයි ස්වභාවය. මේකට වඩා අරග හොඳද දන්නේ. හිත එච්චර හිත සතුටින් එහෙම නෙමෙයි ගෙද කඩේට ගිහිල්ලා බරු ටික අරන් එන්නේ. ඇයි ඒ? අපරාදේ මම මේ පහක් විතර ගත්තා මේ මේ අරකද දන්නේ නැහැ ඉතින් හොඳ මේ ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් නැහැ ඉතින් අත ගත්තනේ යහ යහ. ඕක නේද ස්වභාවය? හැමතිස්සෙම පිංගතුනි මේ බව කියන එකට. ඒ කියුවේ දැන් මේ ඊළඟත් වෙවේ මේ ගුරුල්ලෙක් වෙන්න එහෙම එකක් නෙමෙයි. ඒ උප්පත්ති බව නෙමෙයි. දැන් මේ මේ මේ කියන බව ඒ කියේ රාග බව, ద్వේෂ බව, මෝහ බව. ඔය ඔය තුන තියෙන කල් ම වෙන්නේ මොකද්ද? මේ මුලාවෙන් අපි අරකට පන්නලා, මේකට පන්නලා, මේකට පන්නලා, මේකට පන්නලා මේ ගමන යනවා. තියෙන එකේ ඉන්නත් ඕනේ. අලුත් එකට යන්නත් ඕනේ. එන්නේ ඒක තමයි තියෙන්නේ හැමතිස්සෙම. තියෙන එකේ ඉන්නත් ඕනේ. දැන් කායෙන් හරි ඇහුවොත් එහෙම ඔබ දිව්‍ය ලෝක යන කැමතිද? ගත කර්ම කියනවා කැමති. එහෙනම් බරේ ඔබ වෙල කපන්න. ඇයි? ඉතින් දිව්‍ය ලෝක යන්න පුළුවන් ඈ මිනිසෙක් කියලා පණ පිටි. මැරෙන්න ඕනේ දිව්‍ය ලෝක යන්න. දැන් කවුද කැමති මැරෙන්න? ඔය ගොඩාක් අය දිව්‍ය ලෝක යන්න try කරනවනේ දැන්. ඉතින් ඒගොල්ලන්ගෙන් අහන්න හරි දිව්‍ය ලෝක යන්න ගැන දැන් පිංග ඔක්කොම කරලානේ දැන් හරිනේ. එහෙනම් දැන් හොඳ සුතිසිතක් හිතා ගන්නකො. දැන් බෙල්ල කපන්නයි යන්නේ. කැමති වෙයිද? නැහැ. එහෙනම් මේ මුලාවකම ඉඳලා මැරෙන්න නේ හදන්නේ. මේකටත් කැමති. මේ පැවැත්මටත් කැමති. මේක විභව තණ්හාවේ එක කොටස. විභවය කියන්නේ මොකද්ද? විභව ශක්තිය කියන්නේ මොකක්ද? පැවැත්ම නිසා හටගන්න ශක්තියට කියනවා විභව ශක්තිය කියලා. තව කොටස් තියෙනවා විභව තණ්හාවේ. මම ඒවත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. ඔබට අවබෝධයට ගන්න පුළුවන් හොඳ කාරණාවක් මම මේ කියන්නේ. මේ වතුර බෝතලේ තියෙන විභව ශක්තියක්. මේ වතුර බෝතලේ දැන් පොළොවට මීටර් 1.2ක් උඩින් තියෙන්නේ. ඒ පිහිටීම නිසා විභව ශක්තිය කියලා එකක් තියෙනවා. පිහිටීම නිසා හැටගත්ත ශක්තිය. එහෙනම් පින්වදනි මේ විභව තණ්හාව කියනකොට මේක තමයි. දැන් විභව තණ්හාවේ කෙරවලටම ගියේ උන්ට හිතෙන්නේ මොකද්ද? ඊළඟ එකක් නැහැ මේක තමයි තියෙන්නේ. මේක කාලා බීලා හොඳට ඉන්නවා. ඒ විභව තණ්හාවේ කෙරවලට ගියේ කාට තියෙන්නේ. නමුත් හැමෝටම පින්වතුනි අඩු වැඩි වශයෙන් විභව තණ්හාව කියන එක තියෙනවා. හැමෝටම කිව්වට සත්වයන්ට. සාස්තුරුන් වහන්සේටවත් අරහතුන් වහන්සේටවත් නෙමෙයි. සත්ව කියන නමින් හඳුන්වන පිරිසවලට විභව තණ්හාව තියෙනවා. ඒ වගේම භව තණ්හාවක් තියෙනවා. ඔය අතරතුර තියෙනවා මොකද්ද? කාම තණ්හාව කියන එක. කාම තණ්හාව කියන්නේ කියන තමයි පින්වතුනි ඔය භව තණ්හා විභව තණ්හා දෙකෙන් ගැලවෙන්න ඉඩ දෙන්නේ නැත්තේ. ඇයි? මේ අමේ කාදාන වස්තුන්ට අමේ කාදමන්න ඒ කියන්නේ මේ නිවන් දකින්න බැරි වෙන්න ඔක්කොම ටික වහලා දාන්නේ කවුද? කාම තණ්හාවෙන්. එහෙම ඒක වහනකොට මොකද වෙන්නේ? අර විභව භව කියන තණ්හා දෙක නිරුද්ධ කරගන්න බෑ. ඒ කියන්නේ ඒක හරියට තින්ගොතනේ මේ විභව තණ්හාවයි භව තණ්හාවයි අතුලට දාලා තනි කර මේ පඹ ගාලක් දැම්මා වගේ. ඒ කියන්නේ වැල් වට අරන් ඔක්කොම දාලා තියෙනවා. වැල් දාලා තියෙනවා. බැලූ බැල්මට පේන්නේ නැහැ කිසි දෙයක්. දැන් මම ඔබට කිව්වොත් එහේ ඔබට විභව තණ්හාව තියෙනව නේද? භව තණ්හාව තියෙනව නේද කියලා එච්චර හැඟීමක් නැහැ. හැබැයි මම ඔබට කිව්වොත් එහේ කන්නාසයිනේ. ඈ? රූප බලන්න ආසයිනේ. එතකොට නම් කියනව නේද ඔව් කියලා. මම කිව්වොත් ඔයාලට භව තණ්හාව තියෙනව නේ. එහෙම එකක් නම් මට දැනෙලා නැහැ. එහෙම කියන්න පුළුවන් කෙනෙක්. මට භව තණ්හාව තියෙනවකත් දැනෙලා නැහැ. නමුත් කාම තණ්හාව කියන එක පේනවා. ඒක දැනට ඔබට අත්විඳිනව ඔබ ඒක. ඔබට කාම තණ්හාව තියෙනවා ඔබ දන්නවා. නමුත් පින්වතුනි විභව තණ්හාව සහ භව තණ්හා දෙක දුරු කරෙන්න ඕනේ මක් වෙන්නද? අරහතුන් වහන්සේ නමටපත් වෙන්න. එහෙනම් අරහත්ත්වයටපත් වෙන නම් ওই දෙකත් ගලවන්න. එහෙනම් දැන් මෙතන වෙන්නේ මොකද්ද? හැම තිස්සෙම පින්වතුනි තියෙන එකත් රැක ගන්න ඕනේ. අලුත් එකට යන්නත් ඕනේ. ඕක තමයි ක්‍රමවේදය. තියෙන එකේ ඉන්න ඕනේ. හැම තිස්සෙම බලන්නේ පැවැත්ම. පැවැත්මම තමයි බලන්නේ හැම තිස්සෙම. පැවැත්ම බලලා ඊළඟ එකට පයින්න තමයි හදන්නේ හැම තිස්සෙම. පැවැත්ම බැලුවා ඊළඟ එකට පයින්නවා. ඊට පස්සේ ඒක කොහොමද අල්ලගෙන ඉන්නේ? හරිම අමාරුවෙන් තමයි එතනට යන්නේ. හැබැයි ගියාට පස්සේ මීට වඩා හොඳයි නම් සතුටු වෙලා හැබැයි ඒක අල්ලගෙන ඉන්නවා දැන්. මේක තමයි පින්වතුනි ක්‍රමවේදය. දැන් මෙන්න මේ ක්‍රමවේදෙදි දැන් අර හොඳට බලන්න අර හැම මොහොතකම කරන්නේ මොකද්ද? එක තැනකින් තව තැනකට පයින්නවා. ඒ තැනින් තව තැනකට පයින්නවා. ඒ තැනින් තව තැනකට පයින්නවා. එහෙනම් මේ පැන පැන මේ යන්නේ පිංගුතුනි ඔන්න තව මුලාවක්. ඒ මුලාව තමයි පැවැත්මක් තියනවා. ඒ පැවැත්ම සාරයි. ඉස්සරහ පැවැත්මකුත් තියනවා. ඒකත් සාරයි. ඔන්න ඔය දෘෂ්ටි දෙක තමයි පිංගුතුනි අවසානයේදී බිඳෙන්නේ. ඔය දෘෂ්ටි දෙක බිඳෙනවා කියලා කියන්නේ යම් අවස්ථාවක ඔබට තේරුණොත් එකම මොහොතක්වත් මමය කියලා පවත්වන්න පුළුවන් කෙනෙක් මෙතන නැහැ. එකම මොහොතක්වත් මම කියලා කෙනෙක් මෙතන නැහැ. සිත් පරම්පරාවක් විතරයි තියෙන්නේ. ඒකත් තප්පරයකින් ප්‍රකෝටියෙන් එකකදී හැදිලා පැවතිලා වෙනසිලා යනවා. ඒකට ඥාති වෙච්ච එකක් තමයි ඊළඟ එක හටගන්නේ. ඒකට ඥාති වෙච්ච එකක් තමයි ඊළඟ එක. ওই විදිහට තමයි මේක යන්නේ. එහෙනම් මේ සත්ත්ව පුද්ගල සම්බන්ධයක් මෙතන නැහැ. ඔන්නෝක වැඩහිච්ච ගමන් පින්වතුනි අර තිවිච්ච විභව පැවැත්ම මේ මම පවතිනවා කියලා හිතාගෙන හිටපු ක්‍රමවේදයක් වෙනවද? ගැතිලා යනවා. අන්න ඒක නැති වෙච්ච ගමන් හැංගෙනවා ඊළඟට. එහෙනම් මේක නැත්තම් ඊළඟ එහෙකුත් තියෙන විදිහක් නැහැ. මේක මෙහෙමනම් ඊළඟ එකත් එහෙමයි. එහෙනම් ආයි ඊළඟට ඊළඟ එහෙකට යන්නත් කිසි අවශ්‍යතාවයකුත් නැහැ. අන්න මොකද උනේ? භවයත් භවයෙන් භවයට යාමත් අසාර බව වැටහුණා. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? භව තණ්හාවත් ඉවරයි, විභව තණ්හාවත් ඉවරයි. දැන් කොහේ යන්නද? ඒ දෙක එකට යන්නේ හැමතිස්සෙම. මේකේ පැවැත්මකුත් නැත්නම් ඊළඟ එකේ පැවැත්මකුත් නැත්තම් දැන් කොහේ යන්නද? යන්න තැන නැහැ. එහෙනම් මෙච්චර වෙලා යාම අග්‍ර කරගෙන නේද හිටියේ? සරිසරීම අග්‍ර කරගෙන නේද හිටියේ? දැන් ඉතින් කොහේ සරිසරන්නේ? ආය උදාහරණයට යම් පස්සට ගිහිල්ලෙමු ආයිසරය. කාර් එක දිහා බල බල හිටපු කෙනා. ගෑනු ළමෙක් එනකොට ටක් ගාලා ඇයි එතනට බැන්නේ? ඉතින් කාර් එකත් හොඳට විඳගෙන නේද හිටියේ? කාර් එක විඳ ඉන්න ගම මොකද උනේ? පැන්න නේද අනිත් පැත්තට? ඊට පස්සේ දැන් අලුත් එකක් විඳගෙන යනවා නේද? එහෙනම් දැන් ඒ මොකද උනේ බලන්න. සරිසරීම හොඳයි කියලා නේද දැන් ඔළුවේ වැඩ කරන්නේ? ඒ කියන්නේ දැන් මේක තියෙන එක සාරයි. දැන් ඒකේ ඉන්නවා. ඒක විඳගෙන ඉන්නවා. මොනවද දැන් විඳින්නේ? වේදනා සංඥා ගන්නවා පුළුවන් තරම් ඇතුළට. අර රූපේ හරහා වේදනා සංඥා පුළුවන් තරම් ගන්නවා. ඒ ගන්නකොට ඒව ගන්න නම් සංඛාර හදන්න ඕනේ. සංඛාර හරහා විඥාන හදන්න ඕනේ. එහෙනම් සංඛාර හදන එකත් টপ වැඩක්. ඒව තුලින් විඥාන උප්පදින එකත් টপ වැඩක්. එහෙනම් ඒකත් කරන්න ඕනේ. සංඛාරත් කරන්න ඕනේ, විඥානත් හදන්න ඕනේ. ඔය ඔක්කොම හැදෙන්නේ මොකෙන්ද? රූපයෙන්. ඒකයි කියන්නේ රූපයක් නැති තැන. රූපෙන්තර වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක යාමක් හෝ ඊමක් හෝ පැවැත්මක් මම නොකියමි කියලා සාස්තුරුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් අතනින් තමයි ඇද ගන්නෙ. ඇද ඇද අරගෙන මොකද කරන්නේ? අර කාර් එක දිහා බලාගෙන. මොනවද ඔබ කාර් එක දිහා බලාගෙන මොනවද කරන්නේ? කාර් එකේ ලයිට් එකක් දිහා බලාගෙන ලයිට් එක ඇතුළට අරගෙන දැන් ඒකට අදාළව මොනවද වේදනා සංඥා ගන්න එක නෙමෙයිද කරන්නේ? ඒ වේදනා සංඥා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? වේදනා සංඥා මනෝ සංකාර චිත්ත සංකාර. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? වේදනා සංඥා ගන්න නම් චිත්ත සංකාර වඩන්න ඕනේ නේද? එතනට වෙලා ඉන්නේ. ඒ චිත්ත සංකාර වඩ මොකද කරන්නේ? වේදනා සංඥා ගන්නවා. විඳ ගන්නවා, අඳුන ගන්නවා. විඳ ගන්නවා, අඳුන ගන්නවා. විඳ ගන්නවා, අඳුන ගන්නවා. දැන ගන්නවා, අඳුන ගන්නවා. දැන ගන්නවා, අඳුන ගන්නවා. ඕක තමයි කරන්නේ. අන්තුයෙන් අන්තුවට දැන ගන්නවා, අඳුන ගන්නවා. ඒකයි කියන්නේ තියෙන්නේ මේක තනිකර පිස්සුවක්. මේ මුලාවෙන් ඉන්න නිසා මිනිස්සු මොකද කරන්නේ? ලයිට් එකක් දිහා බලාගෙන දැන ගන්නව අඳුන ගන්නව. ඉතින් ඔක පිස්සෙක් එහෙම ගිහිල්ලා ලයිට් එකක් දිහා බලාගෙන උම්මා අනේ චෝක් ලයිට් එක, ඔය හරි චෝක් ලයිට් එක කී කී හිටියොත් එහෙම. අනිත් උන් හිතනවා මුට පිස්සුව කියලා. එතකොට දැන් පිස්සුව නෑ කියලා හිතන සාමාන්‍ය පුද්ගලෙක් ඒ කාර් එකේම ලයිට් එක දිහා බලාගෙන උ මොකද කරන්නේ? උ කතා කරන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඌ මොකද හිතින් කරන්නේ? වේදනා සංඥා ගන්න එක නේද? ඈ අඟලෙන් අඟල අංශු මාත්‍රයෙන් මාත්‍රයට වේදනා සංඥා නගනවා. එහෙනම් මේක කරන්න පිඟුදුනේ මේ සංඛාර වඩන එක හරි තෘප්තියක්. මොකද හේතුව? දදේක් තියෙන එකෙකුට දදේ කහන එක හරි තෘප්තියක්. ඊට පස්සේ ඌ බලාගෙන ඉන්නේ දදේ හොඳ වෙනකන්. ඒ කියන්නේ දදේ ගැන කහපු ටික හොඳ වෙනකන්. තුවාල වුණානේ. ඒක හොඳ වෙනකන්. ඇයි? ආයි කහන. සංඛාර වඩන එක හරි තෘප්තිමත් වැඩක්. හේතුව මොකද්ද? එකකින් විඩාවටපත් වෙනකොට ඒ විඩාව නැති කරලා දෙන්නේ කවුද? සංඛාරය. මෙන්න මේවා පිංගුදිනේ හොද්දට ඔලුවට ගන්න. ඇයි මේ සංඛාරයට වහල් වෙලා තියෙන්නේ කියන එක ඔන්න එතකොට තමයි තේරෙන්නේ. ඇයි සංඛාරයකට අපි වහල් වෙලා ඉන්නේ? හොඳටම දන්නනේ කරදර වැඩක් කියලා. නමුත් ඒක හොඳම උදාහරණයක් තව ගන්න ලංකාවේ. අවුරුදු කාලෙට හොඳ ග්‍රීස්මේ යනවා shopping. රෙදි ගන්න යනවා. කඩයක් ගාවට යනවා. කඩේ ඇතුළේ AC එළිය රස්නේ. කඩේට එන්ටර් වෙන තැනම තියෙන හොඳ AC එකක් හයි කරලා කූල් වෙනවා ඒක. ඇවිදලා ඉන්න ඔබට කකුල් දෙක රිදෙනවා. නමුත් ඔබ කඩේ ඇතුළට යනවා නේද? ඒ වෙලාවේ ඇවිදීම හරි තෘප්තියක් නේද? කඩේ ඇතුළට යාම. අර AC එක යට ඉඳලා විනාඩි 2-3ක් යනකොට අධික AC එක වැදිලා දැන් හීතල වෙවුලනවා. දැන් ටක් ගාලා කඩෙන් එළියට එන එකත් හරි වෙහෙසක්ද ඔබට? ඇවිල්ලා අර ග්‍රීස්මට වෙලා පොඩ්ඩක් ඉන්නවා. දැන් කකුල් දෙක රිදෙන්නේ නැහැ නේද ඒක වෙන්නේ? දැන් ආසයි නේද ඔය ඇවිදින්න කරන්නේ? අතන ඉඳලා දැන් ආයි රත් වේගෙන එනකොට මොකද කරන්නේ? ආයි යනවා ඇතුළට. ඔය ඇවිදින්න හරි හොඳ වැඩක් නේද? සංඛාර කියන්නේ ඔන්න ඔහොම එකක්. අවිසංඛාර. අවිසංඛාර කියන්නේ පින්වදින ඔන්න ඔහොම එකක්. ඒක නිසා තමයි මේ සත්වයා අවිසංඛාර කරන්න කැමති. දැන් ඔබ හැමෝම නිවන් දකින්න කැමති නේද? හරි නිවන් දකින්න කැමතිද? හොඳටම විශ්වාසද නිවන් දකින්න කැමති කියලා? හා එහෙනම් අභිසංකාර වඩන්න නැතු ඉන්නකෝ. නිවන් දැක්කනේ ඉවරනේ. ඉතින් වඩන්න නැතු ඉන්නකෝ. පුළුවන් ද ඉන්නේ? නැහැ. ඇයි ආසයි අභිසංකාර වඩන්න? ඇයි ඒ? අභිසංකාර වලින් ලොකු තෘප්තියක් ලැබෙනවා. මොකද්ද ඒ ලැබෙන තෘප්තිය කියනක අඳුන ගන්න ඉස්සෙල්. ඒකයි මම කිව්වේ පින්වතුනි ධර්මය නැතුව නිවන් දකින්න බෑ. ධර්මයයි මූලික. ප්‍රඥා සාසනේ නැතුව නිවන් දකින්න බෑ. තීල සාසනේ නතුවත් බෑ. ඒකත් හරි. කරුණා සාසනයක් තියෙන්න ඕනේ. නිවන් දකින්න. ඒකයි වෙනසක් නෑ. ඒකට හේතු කාරණා පැහැදෙන්න ඕනේ. එහෙනම් ධර්මයේම ගන්න ඔළුවට. එහෙනම් දැන් බලන්න පින්වතුනි මේ සංඛාර වඩන්න අපි ආසෝන් ඕක නිසා. මොකද අභිසංඛාරකින් හැමතිස්සෙම කරන්නේ හදපු දෙයක් වෙනසිලා යනකොට දැනෙන වේදනාව සමනය කරන එක. ඔළුවකක් තද ඔළුවකක්ුමත් තියෙන මිනිස්සෙක් කියන පැරසිටමෝල් එකක් බිව්වහම ඒ ඔළුව කැක්කුම යනවනේ. ඒ ගියාට පස්සේ අම්මෝ දැනෙන සනීපේ කියලා කියනවා නේද? ඉතින් දැන් ඔබට ඔළුව කැක්කුම නැහැ නේද? දැන් ඔළුව කැක්කුම නැහැනේ. ඉතින් දැන් ඔබට දැන් දැනුත් කියන්නකෝ එහෙනම් දැනෙන සනීපේ. දැන් කාටද එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ කාටවත්. එහෙනම් පින්වතුනි අභිසංකාරයට වහල් වෙන හේතුව තමයි යමක් ගොඩනගලා ඒක වෙනසෙද්දි වෙන මහා දාහයක් තියෙනවා කායිකව හෝ මානසිකව. ඕන් ඔය එන දාහය නවත්තන්න තමයි අවිසංකාර හෝ සංකාර වැඩිීමේ ක්‍රියාකාරීත්වය කරන්නේ. ඒක නිසා අපි ඔය මේකනේ හිතක්. ඔය මේ කතා කරන්නේ මොනවද මේ? තප්පරයකින් ප්‍රකොටියෙන් පංගුවකදී වෙන දේවල් ගැන මේ කතා කරන්නේ. එහෙනම් එහෙම වෙන දෙයක් ගැන කතා කරද්දී අපිට නොදැනුවත්වම වෙනවා කියන එක ආයේ අහන්න දෙයක් නැහැ. දැන් මම මේ බණ කියන ගමන් මම කරන දේවල් තියෙන මොනවද? මම කක්ක එළියට එන එක නවත්තගෙන ඉන්නවා. මොකද දැන ගහලා නැහනේ තියලා. නේද? එතනක් තියෙන්නේ හමක් මොකක් හරි එකක් තියෙන්නේ පටකයක්. ඔය මොනවාරි පටලයක්. දැන් ඔය පටලේ හිර කරගෙන ඉන්නවා නේ. මම ඔබ දිගහැරියොත් එහෙම මොකද වෙන්නේ කපා? බණ කියන ගමන් කක්ක දානවා මෙතන. ඒක තමයි විදිය. චූ කරන එක නවත්වාගෙන ඉන්නවා. ඕක ඇරියොත් එහෙම මොකද වෙන්නේ? සරොස් ගාලා චූ යනවා මෙතන. ඊළඟට දවල්ට කාපු මොන හරි වල තව ඉතුරු වෙලා එහෙම තියනවනම් මොකද කරන්නේ? ඒවත් මම දැන් දිරවනවා. ඊළඟට දැන් මේ කතා කරන්න කටහොල්ලන්න ඕනේ, ඒව කරන්න ඕනේ, ඒවට ඔක්සිජන් ඕනේ. ඒ ඔක්සිජන් ධාතු හරහා ඔක්කොම මේවා ඇඟ ඇතුළට මේ ඔක්කොම යවන්නත් ඕනේ. ඒ ටිකත් මම කරනවා. හැබැයි එකක්වත් මම හිතනවා කියලා මට දැනෙන්නේ නැහැ නේද? හැබැයි ඔක්කොම මම හිතලා තමයි කරන්නේ. මට සිහි නැතුවත් ඔය එකක්වත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ඔක්කොමත් කරනවා. එහෙනම් මෙන්න මේ දැන් මේවා හොඳට ගන්න. එහෙනම් පින්වතුනි සංඛාර වඩන්න ඔබ කැමති. ඔබ සංඛාර වැඩි වීම කියන එක උපාදාන කරගෙන ඉන්නේ. සමහරවිට මෙච්චර කල් තේරුම් නැතුව ඇති සංඛාර උපාදාන උනේ කොහොමද කියලා. සංඛාර උපාදාන කරගෙන ඉන්නේ අපි. ඒ කියන්නේ සංඛාර කරන්න නැතුව ඉන්න බෑ. ඕනෙමයි සංඛාර කරන්න. හේතුව මොකද්ද? හදපු සංඛාර වෙනසෙදෙහිඳ. හදපු සංකත සංඛාර නෙමෙයි. සංඛාරයක් වඩලා කරන්නේ සංකතයක් හදනවා. සංකත කියන්නේ මොනවද? හේතුන්ගෙන් හටගත්ත දේවල්. සංඛාර කරනවා කියන්නේ මොනවද? යමක් හටගන්නවන්න හේතු එකතු කරනවා. එහෙනම් හේතු එකතු කරලා හේතුන්ගෙන් හටගත්ත දේවල් වෙනසෙනකොට ඒවට ඇලිලා හිටපු බූරුස පිරිස මොකද කරන්නේ? ඒවට ඇලිලා හිටියේ හිඳ දැන් ලොකු හිත වේදනාවක් එනවා. ඒ හිත වේදනාව සමනය කරන්නේ කවුද? සංඛාර. එහෙනම් පින්වදනි නිතර ඔළුව කැක්කුම හැදෙන කෙනෙකුට අම්මට වඩා ආදරය කරන ඕන කෙනෙක් ඉන්නවා. කවුද? පැරසිටමෝල් නේද? ඒ ආදරේ පැරසිටමෝල් වලට. ඒකට හේතුව තමයි ඔය කිව්වේ දැන්. මොකද එයා මේ වේදනාවෙන් ගලවන්නේ හැමතිස්සෙම කවුද? පැරසිටමෝල්. එහෙනම් පින්වදනි අපි මේ හදන සංකත වෙනහිලා යනකොට ඒවට ඇලිලා හිටියොත් මහා දුකයි. ඒ දුකෙන් ගලවලා දෙන්නේ කවුද? අවිසංකාර. ඒක නිසා තමයි අවිසංකාරයට පුදුම ලැබිකමක් තියෙන්නේ. අවිසංකාර නම් කොච්චර කළත් මදි. අවිසංකාර තුන් ආකාරයකට කරනවා. මනෝ, වාචී, කාය වශයෙන්. කර කර කර කර මේ ජීවත් වෙනවා කියලා කිව්වේ ඕකට තමයි. ආයි කිසිම වෙන දෙයක් කළා නැහැ අපි මෙච්චරක. කරන්නේ මොකද්ද? ගොඩ නගනවා. ගොඩ නගපු දේවල් මොකද වෙන්නේ? වෙනසෙනවා. ඒක ස්වභාවයක්. ඒක මේ අපි කැමතුනත් එක නැත්ත් එකයි. හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා, හේතු නැතිනකොට වෙනදෙනවා. එච්චරයි. ආයි 아무ත දෙයක් නැහැ ඒක. එහෙනම් වස්තුත් එක්ක මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා, හේතු නැති වෙනකොට නැනසිලා යනවා. ඔය වස්තුවට ඇලුම් කරන කෙනාට සංකාර වලින් තොරව ජීවත් වෙන්න බෑ. එහෙම වුණොත් අඬා තමයි ඉන්න වෙන්නේ හැමදාම. මහා වේගයෙන් සංකාර වඩන හින්දා තමයි පිංගතුනි මිනිස්සු වැඩි අඬන්නේ නැත්තේ. අම්මා මැරුණාම අඬන්නේ ඒකයි. කාර් එකේ පේන්ට් එක පොඩ්ඩක් ගියාට අඬන්නේ නැහැ. ඇයි? ඒක සංකාර කරලා හදා ගන්න ඕනවා. සංකාර කරගන්න බැරි මොකද්ද? අම්මා මැරුණා. දැන් ඉතින් මොන සංකාරයක්වත් වඩලා මේක හදන්න බෑ. අන්න දැක්කද වේදනාව එන හැටිද? එහෙනම් දැන් ඔය වේදනාව නොදී ඉන්නේ කවුද? ඔය වේදනාව ඔබට නොදී ඉන්නේ කවුද? සංකාර. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? තව අනාදිමත් සංසාරයක්ම සංකාර වඩ ගැලවිලා ඉන්නයි තියෙන්නේ. බැරිම වුණොත් අඬනවා. පුළුවන් තරම්මක් කරනවාද? සංකාර වඩ පියව ගන්නවා. ඕකද වින්වතුනි කරන්න තියෙන්නේ? ඒක නේද දැන් මේ මෙච්චර කල් අපි කරන්නේ මේ. මෙයා මේ බලන සාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මය මේ. මේක නේද මෙයා මෙච්චර කල් අපි කරගෙන ආවේ. එහෙනම් සාස්ත්‍රුන් වහන්සේ මොකද්ද කිව්වේ? මොනවද උඹලා මේ කරන්නේ? උඹලම මාලිගා හදනවා, ඒවා කැඩෙනකොට ඒවා හදනවා, ආයෙ කැඩෙනකොට ඒවා හදනවා, කැල්ල බිමටම වැටෙනට පස්සේ අඬා ඉඳලා තව එකක් හදනවා. බොහෝ මාසාවෙන් දරුවෙක් දරු සම්පතක් පතාගෙන දරුවා හදා දරුවෙක් හදාගත්තාට පස්සේ ඒ දරුවා මැරුණාම අනිත් අම්මයි තාත්තයි මොකද කරන්නේ? ඒ වෙනුවෙන් අඬලා අඬලා අඬලා අඬලා අඬලා අඬලා ඔන්න තව අවුරුද්දක් යනකොට තව දරුවෙක් බඩේ. ඒක නේද ස්වභාවය? එහෙනම් දැන් මොකද්ද එතන උනේ? දැන් මේ එන්නේ කතාවෙන් ගන්න මොකද්ද උනේ කියලා? සංකතයක් හදාවා. සංකතයක් හැදුවාම සංකතයේ ස්වභාවය මොකද්ද? හේතු තියෙන කල් තියෙනවා, හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා, හේතු නැති වෙනකොට වෙනසෙනවා. ඕක නේද තියෙන්නේ? හේතුන්ගෙන් හටගන්න. එහෙනම් සංකතයක උත්පාදෝ සංකත ලක්ෂණ. යම් ඉපදීමක් තියෙනවා සංකතයකට. එහෙනම් පින්වතුනි යම් මේ සංකතයක හටගැන්මක් පේන්න තියෙනවා. ඔන්න හටගත්තා. හරි. එද සංකතේ හටගන්න මොනවද කරන්නේ? පුළුවන් තරම් සංකාර කරනවා. සංකාර කළා සංකතයක් හදනවා. හැබැයි දැන් මේ සංකතේ පවතින්නේ මොනවා නිසාද? හේතු ටිකක් නිසා. ওই හේතු ටික වෙනස් වුණොත් මොකද වෙන්නේ? සංකතේ වෙනස් වෙනවා. හේතු ටික නැති වුණොත් මොකද වෙන්නේ? සංකතේ වෙනසෙනවා. ඒකනේ ක්‍රම වේද? නේද? දැන් එතකොට මොකද වෙන්නේ? හේතුන්ගෙන් හටගත්ත දෙයක මේ උත්පාදයක් පේනවා, යම් පැවතීමක් පේනවා, වැයවීමක් පේනවා. ඕක තමයි ක්‍රම වේදේ. දැන් එනම් මොකද වෙන්නේ? අර හේතුන්ගෙන් හට හේතු ටිකක් එකතු කරලා දෙයක් ගොඩනැගුවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ගොඩනගපු ඒ සංකතේ අපි වශයෙන් තියෙන එකක් නෙමෙයි. අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට ඕන විදිහට පවත්වන්න බැරි නිසා මොකද වෙන්නේ? ඒක ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා. අනිත්‍යතාවයටපත් වෙන්න පුළුවන්. අනිසි වෙනවා. අනිත්‍යතාවයටපත් වෙනවා. අඤ්ඤතං කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ ඒකයි. අනිච්ඡං අද්දුවං අඤ්ඤතං විපරිණාම අනිච්ඡං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. ඒක සංකතයක තතු සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ. අනිච්ඡං කියලා කිව්වේ හේතුන්ගෙන් හටගෙන තියෙනවා. අද්දුවං කියලා කිව්වේ ස්ථිරව පවතින්නේ. විපරිණාම ධම්මං කිව්වේ වෙනසීමට පරිණාමය වෙනවා. අඤ්ඤතං කිව්වේ වෙනස් වෙනවා. හැමදෙස්සෙම වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? හේතුන්ගෙන් හටගන්න තියෙන. ඉතින් හේතු නැති වෙනකොට හේතු වෙනස් වෙනකොට ඵලෙත් වෙනස් වෙනවා. ඒක නේද විදිය? පාට පහකින් හදපු පාටක් තියෙන. ඔය පාටම ආයි ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? අර පාට පහම එකම සංයුතියකින් එකම උෂ්ණත්වයේදී එකම පීඩනයේදී ඔය හැමදේම එකම තත්ත්වයකදී මිශ්‍ර කරලා දෙන්න ඕනේ නේද ආයිසරය? එහෙම නැතුනොත් මොකද වෙන්නේ? අර පාටම ගන්න බෑ. ඔය පාට පහෙන් හදුවාම එක පාටක් පොඩ්ඩක් සාන්ද්‍රණය අඩු වෙනවා. හදද්දි දැන් ආයේ පාට එයිද? ඒ පාට එන්නේ නැහැ කවදක්වත්. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත දේ එක හේතුවක් නිසා වෙනස් වෙන්න පුළුවන්. එක හේතුවක පොඩි වෙනසක් වීම නිසා සම්පූර්ණ එක වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් වෙනස් වෙනවා හැමතිස්සෙම. ඒ වගේම එක හේතුවක් හරි එතනින් අයින් වුණොත් මොකද වෙන්නේ? වෙනසීමට වාජනය වෙනවා. මේසයක් හැදිලා තියෙන කකුල් හතරෙන්ගුයි ලෑල්ලකින් එක කකුලක් ඇද ගහනවා. එතකොට කෙලින් තිබිච්ච හරියටම සමතලව තිබිච්ච මේස දැන් පොඩ්ඩක් ඇදයි. ඩකඩක ගාලා ළමයා ලියනකොට මොකද වෙන්නේ? ඩකඩක ගාලා හෙල්ලෙනවා. මතකනි ඉස්කෝලේ යන කාලේ අපි කොල්ල කැලි නවල අස්ති තියාගෙන හිටියේ යකඩ ඩෙස්ස ඇතුළේ දාගෙන නේද? ඇයි ඒ? වෙනසීමට වාජනය වෙලා නෙවෙයි වෙනස් වෙලා. දැන් මොකද කරන්නේ? ඔන්න එකපාරට ඇන ටිකක් ගැලවිලා කකුලක් කැඩෙනවා. නැත්තම් කකුලක් වැටෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේක වෙනසෙනවා. එහෙනම් ඔය කරුණු ටික තියෙනව නේද හැම සංකතයකම? එහෙනම් පින්වතුනි මේ මිනිස්සු මහ මුලාවට පත් වෙලා යමක් ගොඩනගන්නේ. ඔය සංකතයක් නේද ඔය හදන්නේ? ඉල්ලගෙන නෙමෙයිද කන්නේ යන්නේ? අපි කතාවට කියන්නේ ඉල්ලගෙන කනවා කියලා. මේ අලුත් සංකතයක් ගොඩනගනවා කියන්නේ මොකද්ද? දුක් තුනක් ගොඩනගනවා. අලුතෙන් සංකතයක් ගොඩනගනවා කියලා කියන්නේ පිංගුතිනි දුක් තුනක් ගොඩනගනවා. සංඛාර දුක්ඛයක් ගොඩනගනවා. දුක්ඛ දුක්ඛයක් ගොඩනගනවා. විපරිණාම දුක්ඛයක් ගොඩනගනවා. එහෙනම් පිංගුතිනි හැම මොහොතම ඔබ එකම එක හරි අභිසංකාරයක් වැඩුවන. ඒ වඩනකොට ඔබ හිතා ගන්න. ඇයි ඒක වැඩුවේ? විපරිණාම දුකක් හින්දා. එහෙනම් ඊට කලින් මොකක්ද ආවේ? දුක්ඛ දුක්ඛය ආව. ඒක ගොඩ නගන්න මොකද්ද හැදුවේ? සංඛාර දුක්ඛයකින් ඒක ගොඩ නැගුවා. ඒක ගොඩ නැගලා ඒක වෙනස් වෙනකොටත් දුක් වෙලා. ඒක වෙනසෙනකොටත් දුක් වෙලා වෙනසීම දරා ගන්න බැරුව මොකද කරන්නේ? තව සංඛාරයක් වඩනවා. කොහොම හරි ඒක ඉස්සරහ තියාගන්න. එහෙනම් පින්වතුනි අභිසංඛාර දෙකක් අතර පරතරය කියන්නේ දුක් තුනක සම්පින්දනය. මේ අභිසංකාරයේ වඩල ඔබ තව අභිසංකාරයක් වඩනවා කියන්නේ ඔය දෙක අතරේ තියෙනව මොකද්ද? දුක් තුනක්. අර අභිසංකාරයේ වඩනකොට ආපු දුකයි වෙනස් වීම නිසා ආපු දුකයි. මම මේ කියන්නේ තප්පරයකින් ප්‍රකෝටියම් පංකුවකදී වෙන දුක්. ඔයක දාගන්න ඉතින් ජීවිතේට ඕන නෑ. මුළු ජීවිත කාලෙකට. අභිසංකාර දෙකක් අතර කියලා කියන්නේ තප්පරයෙන් ප්‍රකෝටියම් පංකුවකින් එකක්. ගොඩනගන්න දුක් වුණා. දුක් ඉඳලානේ ගොඩනගා ගන්න. ඊට පස්සේ පවත්ව ගන්න දුක් වුණා. මොකද පවත්වනකොට ලේසි නෑනේ වැඩේ. ඇයි වෙනස් වෙනවනේ? වෙනස් වෙන්න මොකද වෙන්නේ? දුක වැඩි. මොකද ගොඩනැගුවේ මොකටද? ඒ ඕනේ විදිහට තියාගන්න. නේද? ළමයෙක්ව හැදුවේ Tamanට ඕනේ විදිහට ළමයව තියාගන්න. මිසක් ළමයට ඕනේ විදිහට ළමයව තියාගන්න නෙමෙයි. ඒක නිසා නේද හැමදෙසම ඔය නේ මේකවලේ. ඔය කොහෙද? මට ගංජා ගහන්න යන නෑ බෑ මේවලේ. ළමයා ඉපදුනේ ගංජා ගහන්න. නෝ දැන් අම්මට ඕනේ මොකක්ද? ඉංජිනේරුවෙක් කරන්න. එහෙම බෑ. ඒ හැමදාම වලි. අම්මයි පුතයි ගහ ගන්නවා. අන්තිමට අම්මට පිහියෙන් ඇනලා දාලා ඌ යනෝගේ ගමන. ගංජා ගහලා උසුපත් නරකෙට යන්න හිටපු එක දැන් ගෙලීම කොහෙද යන්නේ? අවිධිමහ නරකාදී. ඇයි? ළමයා වැහැදුවේ මොකටද? තමන්ට කැමති දේ තියාගෙන ඉන්නේ. නමුත් ඒව එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි වෙනස් වීම නෙමෙයි මෙතන ප්‍රශ්නේ. අනිත්‍යේ නිච්ඡන්ති කියන දෘෂ්ටිය කියලා කිව්වේ පින්වතුනි වෙනස් වීම පිළිබඳ එකක් නෙමෙයි. හේතුන්ගෙන් හටගත්ත දේවල් තමන් වශයෙන් ඒ තියෙනවා කියලා හිතාගත්ත දෘෂ්ටිය. ඔය තියෙන්නේ අනිත්‍යතාවේ. ඕකනේ අවබෝධ කරන්න තියෙන්නේ. ඔතන නැතුව නිවන් දකින්න බැරි ඒකනේ. හේතුන්ගෙන් හටගත්ත දෙයක් තියෙනවා නම් ඒක පින්වතුනි අපි වශයෙන් ඒ පවත්තන්න බෑ. ඒක තමයි ක්‍රම වේදී. අන්නේ දෘෂ්ටි මිදිරිච්ච දාට කෙනා සෝතාපන්නයි. අනිච්චේ නිච්ඡන්ති කියන මේ අනිච්ච වස්තුන් නිච්චයි කියලා හිතාගත්තා නම් ඒ කෙනා ඉන්නේ මොහ දෘෂ්ටියක. ඒ දෘෂ්ටියෙන් අත් මිදුණා නම් මොකද වෙන්නේ? අන්නේ කෙනා සෝතාපන්නයි. ඒක තමයි ක්‍රම වේදී. එහෙනම් දැන් පින්වතුනි ඔබ ක්‍රම ඔබ මොනම ආකාරයකින් හරි අභිසංකාරයක් වැඩුවනම් ඔබ දැනගන්න ඕන දේ තමයි ඒ අභිසංකාරය තුල වැඩෙන්නේ මොකද්ද? දුක් තුනක්. අභිසංකාර කියන ඒවා ඒ තරමට භයානකයි. මේ දුක්ඛ සාගරයේ ගිල්ලවන ඔබ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රත් වෙලා හිටපු ඔබ AC මැෂින් එකට යනකොට AC මැෂින් එකෙන් එන හුළඟ වැදිලා ප්‍රීතියටපත් වෙනවා මිස මම මෙච්චර වෙලා රත් වෙවි නේද හිතිය කියන එක ගැන අවබෝධයක් නැහැ. අතන හීතල වෙනකොට එළියට බහිනව මිස මම මෙච්චර වෙලා හීතලේ වෙවුල වෙවුල හිටියා කියන එක ගැන හිතට එන්නේ නැහැ. හැමදෙස්සෙම මොකද අර සියුම් වූ ආස්වාදයක් තියෙනවා. අන්නේ ආස්වාදයට තමයි වහල් වෙන්න ටක් ගන්න. සිගරට් එකක් බොන්නේ ඒක නිසා නෙමෙයිද? මහා ආදීනවයක් ගහලම තියෙනවා ඒකේ. නමුත් මොකද කරන්නේ? ඒ මොහොතට තෘප්තිය දෙන. ඒ මොහොතට තෘප්තිය දෙන නිසා මොකද කරන්නේ? කොහොම හරි එක බලනවා. එහෙනම් පින්වතුනි මුලාවක නෙමෙයි ඉන්නේ. දැන් මේ අද මේ පටන් ගත්ත වෙලාවෙන්ද අපි කතා කරන්නේ මේ මුලාව. එහෙනම් දැන් බුදුහාමුදුරුව සාරාංශකයේ කල්පලක්ෂය පෙරම්පුර පිහින්දා දැන් ඔබ නිවන් දකින්න ඕනේ. මේ අපි ගිරිය කඩාගෙන මේ දේවල් කතා කරන හින්දාද ඔබ නිවන් දකින්න ඕනේ? ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ භාර්යාව ඔබට කියන හින්දා නිවන් දකින්න ඕනේ. ඔය එකක්වත් නෙමෙයි පිංගුදේ නිවන් දකින්න ඕනේ. ඔබ මුලාවක ඉන්න හින්දා ඔය මුලාවෙන් නිදහස් වෙන්න. ඔබ මුලාවක ඉඳගෙන දුකට අතවනනවා. හැම තැනම රත් වෙච්ච යකඩ තියෙන්නේ. යකඩ රත් වුණාට මොකද? කිසි ප්‍රශ්නයක් නැහැ යකඩ රත් වුණා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඇල්ලුවොත් තමයි ප්‍රශ්නේ. යකඩ රත් වෙලා ඉඳ තියෙද්දී මට මොකෝ? රත් වෙච්ච යකඩ ඇල්ලුවොත් මොකද වෙන්නේ? අන්න පිච්චෙනවා. හැබැයි රත් වෙලා ගිනි අරගෙන දිලිසෙනකොට මොකද හිතෙන්නේ? අල්ලන්නම හිතෙනවා. අනේ ෂෝක්නේ. ඇයි මං විතරේ අරගලොත් අල්ලලා ගිනි ඉන්නේ? අල්ලගෙන හිටියපියුන් කෑ ගහන්නේ නැන්නේ. ගෝණියදුව වගේ තමයි. නේද? ගෝණියදුවේ කතාව ඔබ අහලා තියෙනවද? ගෝණියලුව බලල යන එකෙක්වත් කියන්නේ තමන් රැවටිච්ච බව. පුළුවන් තරම් අල්ලගෙන ඉන්නවා ඒක. ඒක නේද කරන්නේ? ගෝණියලුව කියලා අන්තිමට බලන්නේ මොකද්ද? පෝලිං ගහලා ගියාට කරන්න ඇතුලේ මොකද්ද? කාමරය ඇතුලේ ගෝණියක් එලනවා බිම. මිනිස්සු හිතන්නේ මොකද්ද? අර සතා එළුව කියන සතා ගෝණි වලින් හදලා වෙසක් කාලේ හරි ලස්සනට එතන තියලා තියෙනවා කියලා හිතන්නේ. ඇතුලට ගිහිල්ලා තමයි බලන්න ඕනේ ඇත්ත. මොකද්ද? ගෝණියක් අරගෙන බිම එලනවා. ඒක බලලා එළියට යන එක ආයි කවදක්ක කියනවද? ඒකේ හිතයක් කියන්නේ. එහෙම තමයි ළමයි හදපු අය. ළමයා නිසා වෙන දුක කොහොමද කතා කරනවද? නෑ. කතා කරන්නේ මොකද? හරි ෂෝක් කනේ. අනේ හරි ඕ මේ ලකුණු මෙච්චර ගත්තා. ඒ ලකුණු එච්චර ගන්න ගුරුවරු කී දෙනෙක් ගාවට ගියාද? ට්‍රැෆික් වල කොච්චර වේලි වේලි හිටියද? ගුරුවරු ගාවට ගිහලා කොච්චර වේලි වේලි හිටියද? ළමයා මේ රෑ එළි වෙනකම් ළමයා පාඩම් කරන්න ළමයාට තේ කීදා කදලා දුන්නද? ළමයාට ළමයාගෙන් බැනුම් ඇහුවද? ළමයාට කොච්චර බැන්නද? ඒකක්වත් නෙමෙයිනේ කියන්නේ. මොකද්ද කියන්නේ? ෂා අපේ ළමයා මෙහෙමයි. යටපත් කරා. අමතක වීමට වඩා පිංගතුනි තියෙන්නේ මුලාව. මුලාවෙන් යුක්තයි. කවදාක්වත් අනිත් පැත්ත ගැන හිතන්නේ නැහැ. මොකද ඒ පැත්ත හිතුවොත් එහෙම ඒකට කියන අලුත් නමක්. negative thinking කියලා කියන්නේ පිංගතුනි රත් වෙච්ච යකඩයක් තියෙනවා. ඒ රත් වෙච්ච යකඩේ ඇල්ලුවට පස්සේ මේ අත හොගාලා පිච්චෙනවා. පිච්චෙනෝ කියලා කිව්වොත් එහෙම ඒක මොකද්ද? negative thinking. කොහොම හරි අල්ලගෙන ඉන්න ඕනේ අට කඩු ටිකට යනකම් ඔක්කොම පිච්චිලා යනකම් අල්ලගෙන ඉන්න ඕනේ. එහෙම නෙමෙයිද වෙන්නේ. අද අට කඩු ටිකට යනකම් පිච්චිලා ඉන්න අය තමයි පින්වතුනි මේ වයසට ගිහිල්ලාද ඉන්නේ. අට කඩු ටික යනකම් පිච්චිලා. ආයි ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ආයි දොස්තර කෙනෙකුට ඇවිල්ලා හැමතෙම වේට් ටිකක් දාලා සනීප කරන්න මට්ටමක නැහැ. ඉතින් දොස්තර ගාව පොලිමේ ඉන්නේ කවුද? අට කඩු ගන්න පිච්චිච්ච පිරිස් තමයි. ලංකාවට ගිහලා දේශනාවක් කරන්නකෝ. 75% කේ වයස කාච්චි අම්මලා. මොවරද ඇවිල්ලා තියෙන්නේ? චුතිසිත හදාගන්න. ඔබ හරි වාසනාවන්තයි පින්වතුනි. මම මේකයි කියන්නේ. මේ ධර්මයේ කියන්නේ බබාල නලවන්න නෙමෙයි. සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ මේ ධර්මාසනේ ඉඳගත්තා නම් මම ඇත්ත කියනවා. කවුරුත් දන් දෙන බලාපොරොත්තුෙන් බණ කියනවා නෙමෙයිනේ. ගස්වල කොළ කාලේ ඉන්න පුළුවන්. සාස්ත්‍රුන් වහන්සේ අස්සයන්ට දෙන යවහල් කාලේ හිටියා නම් තුන් මාසයක්. අපි මේ කන බත් කටවල් ගානේ ණයයි ලෝකෙට. ශාක්‍යවන්තික අධිරාජ්‍යය. පිංගුදේ ඒකත් හොඳට මතක තියාගන්න. ශාස්ත්‍රුන් වහන්සේ එදා යවහල් කාලේ හිටියේ අපි හින්දා. අපි හින්දා කියන්නේ ලෝකෙට මේ දේ පෙන්වන්න ඕනෙ හින්දා. ශාස්ත්‍රුන් වහන්සේලා තාදී ගුණයේ යුක්තයි අටලෝ දහමේ කම්පා වෙන්නේ නැහැ. රාජභෝජනෙත් එකයි. නිකම් බතුත් එකයි. හස්සයන් දෙන යවහලුත් එකයි. ඔන්න ඕක පෙන්වන්න ඕනේ හින්දා තමයි පින්වදිනේ උන්වහන්සේ යවහල් වැළඳි. වෙන දෙයක් හින්දා නෙවෙයි. ඒක හොඳට ඔළුවට ගන්න. නැත්තම් මුගලන් මහරහතන් වහන්සේ ඇවිදලා සාස්ත්‍රුන් වහන්සේ කියවා ස්වාමීනි. මම මේ පෘථුවේ ඉන්න පිරිස් තව පෘථුවියක් මවල ඒකට දාලා මේ පෘථුවිය අනිත් පැත්ත ගහලා මේකේ දින රස පෘථුවිය අරන් ඔබ වහන්සේට වළඳන්න දෙන්න. මට අවසර දෙන්න ඒක කරන්න. ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපි වෙන ගමකට යන්කෝ. ඒ එකක්වත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා අයියේ. ලෝකෙට පෙන්වන්න සාස්ත්‍රුන් වහන්සේලගේ ස්වභාවය, අරහතුන් වහන්සේලගේ ස්වභාවය. බුදු වෙලා හරියට දුක් දුන්නේ ඇයි? ඒක අපිට පෙන්වන්න. ඒවැය ගෙලෙහි ගුණ අපිට තියෙන්න ඕනේ. බත් කන වාරයක් ගන්න සිහි කරන්න. අද මම බත් කෑවට මං වෙනුවෙන් සාස්ත්‍රුන් වහන්සේ යවහල් කෑවා කියලා. හොයාගෙන කාලා බලන්න යවහල්. එතන ඒ අත්දැකීම් ගන්න පුළුවන්. සාස්ත්‍රුන් වහන්සේලා අපි වෙනුවෙන් කරපු දේ. අත පොවු තනින් දිව්‍ය ලෝකෙනේ උන්වහන්සේ. ශක්තිමත් පුරුෂයෙකු වකුණු කරපු අතක් දික් කරන තනින් උන්වහන්සේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකෙට වැඩිය නම් අමෘතේ වරඳන්න තිබ්බ නේද? අමෘතේ කියන්නේ දිව්‍ය ලෝකේ ආහාර මොන හරි වරඳන්න තිබ්බ නේද? බැරි කෙනෙක්ද? අන්න ඒක තමයි පිංගුදෙන ස්වභාවය සාස්ත්‍රුන් වහන්සේලාගේ. එහෙනම් හැම මොහොතකම ඔබ ආහාර ගන්න හැම මොහොතකම හිතන්න. අද මට මේ ලුණු පොඩ්ඩක් මදි වෙලා මම මේ හිතෙන් තවෙනව නේද? නම සාස්ත්‍රුන් වහන්සේ අස්සයන් දෙන යවහල් කකා හිටියා. වස්තුම් මාසය. දවස් දෙකක් කාලෙ පෙන්න යවහල්. ගෙදර තියෙන්නේ පරිප්පු බත් විතරයි. පරිප්පු ටිකල ලුණු නෑ ලුණුත් නෑ ගෙදර. කඩේට දුවන්නේ නැද්ද? නූඩල්ස් පැකට් එකක් වගේ ගෙනලා හදාගෙන කන්න ඕනේ කියලා. ඒක නිසා නේද ෂණික නූඩල්ස් කියන જાතියක් ඇහිලා තියෙන්නේ. කඩේට දුවලා ගිහලා ඒක අරගෙන එනවා නේද? ඇවිල කනවනේ හදාගෙන සාස්ත්‍රුන් වහන්සේ තිබන්නේ ඩග්ගා බ්‍රහ්ම ලෝකෙට දුවලා එන්න ගිහිල්ලා දිව්‍ය ලෝකෙට දුවලා එන්න ගිහිල්ලා ඈ එහෙම නැත්තම් ඔය තව තියෙන මනුස්ස ලෝක ඒවා පිඳු පිඳ පද වලින් දීපර උන්වහන්සේ නේ නැත්නම් ඉරිදීන් මේ වෙන ගමකට යන්න තිබුණා එහෙම ඇහුවානේ ආනන්ද හඳුන අනේ ස්වාමීන් අපි යන් එන ඒ දේවල් හොඳට ඔළුවට ගන්න. හැමදෙස්ම පිංගුදේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගයිඩන්ස් එකක් ඉදිරියේ තියාගන්න. උන්වහන්සේව ඉස්සරහින් තියාගන්න. තියාගෙන හැම මොහොතකම බලන උන්වහන්සේ මොකද්ද මේකට කළේ? දැන් ඔබට දැන් මම මේ අතරේ මැද්දේදී මේක දාන්නේ. ඊට පස්සේ මම ආයෙ අර මේන් කාරණාව ගන්න. ඔබට ප්‍රශ්න එනවා ජීවිතේ. මේ වෙලාවට සාස්ත්‍රුන් වහන්සේ මොකද්ද කළේ? හැමදෙසෙම බලන්න අන්නේ. මම ඔබගේ ජීවිතේ වීරය සාස්ත්‍රුන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි. ඒකයි මම කියන්නේ මම ඔබේ ගුරු නෙමෙයි. ඔබට ඉන්නේ එක ගුරුවරයෙක්. ඒ තමයි සාස්ත්‍රුන් වහන්සේත් උන්වහන්සේගේ ධර්මයත් විතරයි. මම ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තියක් සපයනවා විතරයි. මට පිරිසක් කියලා එකක් නැහැ. අපි කවුරුත් මේ පිරිස් බලය හදන්න හදන වැඩ පිළිවෙලා නෙමෙයි. පුළුවන් විදිහට ධර්මය අවබෝධ කරගෙන මේ ගමන යන පිරිස. අද මෙතන වෙන පිරිසක් ඉන්න පුළුවන්. ඊළඟ දවසේ තව වෙන අලුත් පිරිසක් ඉන්න පුළුවන්. කවුරු හිටියත් ඉතින් ධර්මයේ ධර්මයයි ගුරුවරයා ගුරුවරයම තමයි. ගුරුවරයා තමයි සාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ හැමදෙස්සෙම මොකද කළේ කියලා බලන්න. කණිකාවක් ගෙනහල්ලා මල් මේ මරලා මල්ලස්සේ හංගලා මල්ලාස කියන්නේ ඉතින් මේ ඔය උන්වහන්සේ කුටි යහ පැත්තේ හංගලා ඒ ප්‍රශ්නේ ඇති වෙච්ච වෙලාවේදී ඔප්පු කළානේ උන්වහන්සේ කළායි කියලා ඒක හරි ලස්සනට සිද්ධ කළානේ ඒ ගෑණි දන්නෙත් නැහැ ඒ ගෑණි දන්නව නම් ඔය අල්ලස ගනීද ඒ ගෑණි සල්ලි වලට ඒක කළේ ඒ ගෑණි මරණ බව ඒ ගෑණි දන්නේ ඒ ගෑණි මොකද කරන්නේ ඒ ගෑණිට කිව්වා උඹ හවසට පන්සලට ඵලයක් ආරාමයට ඵලයක් යනකොට මිනිස්සු එන වෙලාවට තමයි උඹ යන්න ඕනේ. නාල සුවඳ ගගහ කොණ්ඩේ කඩාගෙන යන්න ඕනේ උඹ. යාන ගබන්න හොඳ ප්ලෑන් එක හදපු. ඒ යන වෙලාවේදී කට්ටිය අහනවානේ මොකද ඔයා මේ දැන් අපි වණි ඉවරයිනේ. නෑ ඕගොල්ලෝ යනකන් ඉඳලානේ මට එන්න කියලා තියෙන්නේ මට විශේෂ බණක් කියන්න. එහෙම කියන්න කියලාත් ඉගැන්නුවා. ඒතකොට දැන් මිනිස්සු දන්නවා හැමදාම හවසට බුදුහාමුදුරුවෝ මේ ගෑණියව පන්සලට ගෙන ගන්නවා රෑ වෙන්න. ඒක තමයි හැදුවේ. මිනිසුන්ගේ හිතවල ඒක හැදුවා. ගෑණි දන්නෙත් නැහැ ගෑණිව මැරුවා. මරලා එහෙමම ඒ අස්තක ගැහුවා. ඒගොල්ලෝ ප්‍රචාරය ඇරියා මොකද්ද? මේ ගෑණි නැහැ. රජුරවන්ටත් දැන්නුවා. එහෙනම් හොයන්න ඕනේ. ඒගොල්ලෝම කියනවා හවසට මෙහි යනවා නම් දැක්කා. දැන් අනිත් අයත් දැක්කනේ. එහෙනම් ගිහිල්ලා බලමු මෙහි. දැන් ගාන්ට ලොජිකලි මේක හැදුවා. එන ඒ කාලෙත් ලෝයල වගේ ඉඳ තිනවා ගන්න නීතිය හොඳට හදාාරන ඒ කටයුත්ත කරන්න පුළුවන් පිරිස් මොකද වෙලා තියෙන්නේ හම්බුණා ඔප්පුණානේ නේද සාතුරුන් වහන්සේ මේක කළයි කියලා දැන් ඉතින් ඔය කියන විදිහට ඔප්පුණා දැන් රජුරවන්ටත් කර ගියා ගන්න යන්නේ නැහැ රජුරොත් නිහඬ වෙලා ඉන්නවද හාමුදුරුවෝ බින්දපාති වන්නකොට පාත්‍ර විඳගෙන එන්නේ ඇයි මිනිස්සු ගල් ගහලා ආනන්ද හාමුදුරුවෝ ලහනවා අනේ ස්වාමීනි. අපි මේ ගම දාලේ යන්. අපිට පින්ඩපාතයක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු හූ කියනවා. මිනිස්සු උසුළු විසුළු කරනවා. ගල් ගහනවා. හේලයි උන්වහන්සේ ආව ප්‍රදේ තමයි ආනන්ද. අපි තව ගමකට ගිහිල්ලා ඒ ගමෙත් මෙහෙම එකක් වුණොත්. ඔහොම කියලා ගම් කීයකට යන්නද? කාලේ ඉඳ දෙන්න. අපි සද්ද නැති ඉමු. ලද දෙයින් සතුට වෙලා ඉමු. දවස් දෙකකට එක බත්පතයි නම් හම්බෙන්නේ ඒ බත්පත ගන්න අපි ඉමු. දැන් මේ ගමන යන්න පින්වදෙනි මේ දේවල් හරි ආදාරයි. සාස්ත්‍රුන් වහන්සේ නමකගේ ජීවන චරිතේ. මේ දේවල් හරිම වැදගත්. එහෙනම් උන්වහන්සේ මේ මොහොතවත් සැලුන්නේ නැහැ. හැබැයි රජුරෝ හොඳටම දන්නවා මේ කතාව වෙන්න විදිහක් නැහැ. මේ අන්නේ උන්ගේ වැඩේ. එකෙන් සාරජුරෝ චරපුරුෂය දාලා හිටියා හැමදැනම. මේක හරියට මොකද වුනේ කියලා හොයන්නේ. තැබෑරුම් වල ඒක රහස් පොලිසිය. ඒ කාලෙත් රහස් පොලිසිය ඉඳලා තියෙනවා. රහස් පොලිසියෙන් දැම්මා. තැබෑරුමකදී කට්ටිය බීල ඉවර වෙලා වැඩේ කරපු කට්ටිය අපි දුන්න නේද වැඩේ හොඳට දැන් ඉඳි පත්තු වෙලා නේද ආදිවාසීන් කතා කරන්නේ නැති. අන්න එතෙන්දී අල්ලගත්තා මොකද වුනේ කියලා. ඊට පස්සේදී අර ගල් ගහපු මිනිස්සු බැන වැදිච්ච මිනිස්සු ඇවිල්ලා සමාවිල්ලගෙන නැවත වාරය අර කටයුත්ත වුණා. ඉතින් තමන්ගේ ජීවිතවලට ඕවා ගන්න. මේව ප්‍රශ්න වෙන්න පුළුවන් ජීවිතවල. හැමදෙයක්ම මොකද්ද තියෙන්නේ? සාස්ත්‍රුන් වහන්සේව ඉස්සරහින් තියාගන්න. තියාගෙන මේ ගමන යන්න. ඒකත් හොඳට ඔළුවට ගන්න. නැත්තම් බින්දුනි මේ ගමන මේ ආර්ය ගමන පවා අඩාල වෙන්න පුළුවන් යම් යම් දේවල් නිසා. හැමදෙයක්ම උන්වහන්සේ කරුද්ද කිව්වේ මොනවද කළේ මොනවද කියන එක ගැන විමසිල්ලෙන් ඉන්න. මොද උන්වහන්සේගෙන් තොර සරණක් දැන් නැහැ ඔබට. ඒක ඔබ ඒකාන්තයෙන්ම දන්නවා. දැන් ඔබට දෙවියෝ පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ, ගන්න දෙයක් නැහැ. ඒක නිසා ආයි දෙවියන්ගේ මොහොත ඉල්ලලා වැඩක් නැහැ. තියෙනකන් කාලය ඇඳලා ඉන්නයි තියෙන්නේ. ඒ ඉන්න හැම මොහොතකම බලන්න මුලා වෙන්නේ නිදහස් වෙන. ඔන්න අපි දැන් ආයි යනවා මුලාවට. දැන් මේ අමතර කාරණාවක් කිය කාට හරි උමනාවක් ඇති මේ කියපු කාරණාව ගැන. දැන් ආයි මුලාවට යන. දැන් හැම මොහොතකම බලන්න ඕනේ මොකද්ද මේ මුලා වෙන්නේ නිදහස් වෙන. මුලා වෙන්නේ නිදහස් වෙන වැඩ පිළිවිලේ තමයි දැන් ඉන්නේ. දැන් එහෙනම් පින්වතුනි මුලේ ඉඳලා බලන්න දැන් මුලාව ඇති කරන තැන. දැන් ප්‍රශ්නේ උනේ කාම රාගය ගැනනේ. කාම රාගය කියලා කිව්වේ මොකද්ද? කාම වස්තුන් අග්‍ර කරගෙන සැරිසරන. කාම වස්තුන් කියවට කාමනීය වස්තු. කාමනීය වස්තුන් අග්‍ර කරගෙන සැරිසරනවා. ඒක තමයි දැන් මේ තියෙන ප්‍රශ්නේ. දැන් එහෙනම් කාමනීය වස්තුන් ගැන හරියාකාර දැක්මක් තියෙනවා. මොනවද මේ කාමනීය වස්තු? ස්ත්‍රී රූපයක් කියන්නේ කාමනීය වස්තුවක්. එහෙනම් ඒ ස්ත්‍රී රූපය දකින්නකොට නොදැකී ඉඳලා හරියන්නේ නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? මේ ස්ත්‍රී රූපය කියන්නේ මොකද්ද කියලා හොඳට යථාභූතව දකින්න. ස්ත්‍රියාවක් කියන්නේ කවුද කියන එක පින්වතුනි ප්‍රත්‍යක්ෂව දැනගන්න. ඔය වැරදි සංඥාවල් එනෙහිඳ තමයි ප්‍රශ්නේ. මොකද ඔබ දෘෂ්ටියෙන් මිදුණට ඔබ සෝවාන් වෙනකොටම දෘෂ්තියෙන් නම් මිදිලා තියෙන්නේ. මොකද්ද? කිසි සාරයක් නැහැ. දෘෂ්තියෙන් මිදිලා තියෙන්නේ. දෘෂ්තියෙන් මිදුණට හරියන්නේ නැහැ. ඇයි? සංඥා විපල්ලාසය. සංඥා විපල්ලාසයක් තියෙනවනේ. සාරයයි සංඥාවක් එන්නේ ටක් ගාලා. සුභයයි සංඥාවක් එන්නේ. දැක ගමන් ෂා කියලා සංඥාවක් හැදෙනවා. හැබැයි ඒ සංඥාව එළදෙනට එන්නේ නෑ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න එහෙනම් දකින්න ඕනේ දැන් එහෙනම් මට මොකක් හරි පිස්සුවක් තියෙනවා. මේ මට තියෙන පිස්සුව තමයි එළදෙනව දැක්කහම එන්නේ නැති සංඥාවක්. කාන්තාවක් දැක්කහම එනවා. එළදෙන දැක්කහම මට ඒක එන්නේ නෑ. එහෙනම් මේ ලෝකෙ එළදෙන්නු ඉන්නවා නම් කොච්චර හොඳයිද? ඇයි? මගේ ගමන මගේ පාඩුවේ යන්න පුළුවන් හරි නිදහස. කාමෙන් දැවෙන්න දෙයක් නෑ. විපරීත වෙන්න දෙයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? එළදෙනත් එක්ක එහා පැත්තෙන් තව එකක් තියෙනකොට මේක ස්ත්‍රියාව කියන කෙනා දකින්නකොට මොකද වෙන්නේ? ඒකට අදාළව මේ දේවල් නැගෙනවා. ස්ත්‍රියාව විතරක් නෙමෙයි. ස්ත්‍රියාව දාන සමස්ත දෙයක් දැක්කත් මොකද වෙන්නේ? දැන් බලන්න මේ සංඥාව මොන තරම් දුරට මේක ගිහිල්ලාද කියලා. රබර් සෙරප්පු දෙකක් දකින්නවා. එනි මේ බලන්න හොඳට මේ දේවල්. රබර් සෙරප්පු දෙකක් දකින්නවා. ඒකත් එක්ක ඊට එහා පැත්තේ තියෙනවා high heels දෙක. ඔය දෙක දකිද්දි ඔබගේ හිතට හෝ ඇඟට දැනෙන්නේ එකම දෙයද? නෑ. ඒක තමයි වෙනස. මොන හොඳට දකින්න විදිහ මේවා හංගන්න දෙයක් නෑ. හොඳට දකින්න මේවා. ඉතින් කාන්තාව පුළුවන් විදිහට අනිත් පැත්තට මේවා හරව ගන්න. රබර් සෙරප්පු දෙක එකක්. මේ පිංගුදිනි මේ කාන්තා නෙමෙයි මේ මොනවද මේ? හං. පදම් කරපු හං. රබර්. ඔක ගහේ තිබුණේ. කිරි කපලා ගෙනාවේ. ගෙනල්ලා පදම් කරලා කලස් දා මේ පාට දාලා ඔක්කොම ගලලා හදපු සෙරප්පු දෙකක් ඒ තියෙන්නේ. එහෙනම් ඒක එහා පැත්තෙන් තියෙනවා තව හං පටි වලින් හදලා ඔක්කොම කරලා high heels එක. අර high heels එක දැක්කාම පොඩි කාමයක් හැතට එන්නේ නැද්ද? එහෙනම් පින්වදින මේ මුලා කාමයෙන් නිදහසුනේ නැත්තම් මහා දුකක් නෙවෙයිද මේ විඳින්නේ මිනිස්සු මේ මුලා කාමයේ හින්දා? මේවා අපි හඳුන ගන්න ඕනේ. හරි මුලාවක ඉන්නේ හැම තිස්සෙම පින්වදින පිච්චෙනවා. යම් රාගයක් තමන්ගේ හිතට ආවා කියලා කියන්නේ ඒ රාගය නිසා තමන්ව පිච්චෙනවා. ඒ දේ ලබා ගන්න බැරි වෙනකොට මොකද පින්වදින ඒක දැක්ක වෙලාව ඉඳලා ගොඩ නගනවා හොගාලා. ඒකට කකුල දානවා. තමන්ගේ කකුල නෙමෙයි. තමන් මෙච්චරකල් දැකලා දිවිච්ච ලස්සන කකුලක් ඒකට දානවා. අනික් කකුලක් දානවා. දාලා හරියන්නේ නැහැ. තව දැන් උඩට හදනවා. උඩට හදලා. බලන්න මේ මොන පිස්සු විකාරයක්ද කරන්නේ කියලා. හම් පටි ටිකක් දැකලා. මේ තනිකර ස්ත්‍රී රූපයක් හදනවා නේද පිඟුදිනේ හම් පටි දෙකෙන්. කවුද මේ හදන්නේ? විඥාන ගොඩනැගිලි කවුද? සංකාර. එහෙනම් මේ අවිසංකාර කියන්නේ පින්වදිනේ තනිකර මහා මුලාවකින් දුකට ඇදලා දාන එකක් නෙමෙයි නේද? අවිසංකාර ගැන කලකිරෙන ඔය ටිකමදද? අපි හිතන් හිටියේ අවිසංකාර කියලා කියන්නේ අපි සුවේට ඇදලා දාන එකක් කියලා. අවිසංකාර කියන එකේ ඇත්ත ස්වરૂපය ඕකනේ. අර විඥානයත් මේ විඥානේ නැමැති මායාකාරයත් එක්ක එකතු වෙලා මොකද කරන්නේ? කියන්නේ මායාකාරයට පණ දී දින්නේ කවුද? අවිසංකාර. එහෙන් ශක්තිය දෙන්න දෙන්න මොකද කරන්නේ? මේ හද හද දෙනවා. අන්තිමට අර හම්පටි ටිකෙන් පටන් අරගෙන ත්‍රි රූපෙකුත් හදලා. ඊට අමතරව තවත් පුළුවන් තරම් දේවල් කළා තමයි නතර වුනේ. හිතලා බලන්න කොයිතරම් දුර අරගෙන ගිහිල්ලාද කියලා. ඔන්න ඕකට තමයි බින්දනේ කාම රාගය කියලා කියන්නේ. දැක්කද? කාමනීය වස්තුන් අග්‍ර කරගෙන සැරිසරනවා. ඔය මිනිස්සු කාම රාගය නැති කරන්න ඕනේ කියලා කිව්වට කාම රාගය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ බින්දනේ. ඒකයි මම මේ කාම රාගය කියන්නේ මොකද්ද කියලා කිව්වේ. කාම රාගය කියලා කියන්නේ මහා ගින්නක්. අප්‍රමාණ ගින්නක්. ඒ ගින්නෙන් ඔබ උදේ රෑ නැතුව දැවෙනවා. ඔය දැවීමෙන් නිදහස් වෙච්ච දාට පුදුම සුවයක්. දැන් මම ඔය කිව්වේ පින්වදිනේ බොහොම අඩුවෙන් සිද්ධ වෙන එකක් ගැන. ඒ කියන්නේ දවසේ අඩුවෙන්ම ප්‍රබලව සිද්ධ වෙන එක. අවස්ථා අඩුයි. නමුත් ප්‍රබලව සිද්ධ වෙනවා. රූප හැම මොහොතෙම හැම මොහොතෙම රූප නිසා විඳවනවා. රූපෝසේ සැරිසරන්න. නිකන් එහෙම ඔළුව තියන් ඉන්න බෑ. රූපෝසේ සැරිසරවනවා. ඉතින් මහා වෙහෙසක්. හිතන්න අනාගාමී වෙච්ච උත්තමෙක් මොනතරම් අඩු වෙහෙසද ජීවිතේ තියෙන්නේ කියලා. දැන් හිතන්න සින්දුවක් ඇහෙන. ඔය සින්දුව ඇහෙනකොට බීට් එකත් හොඳට යනවනේ. මොකද වෙන්නේ? ඇඟ පොඩ්ඩක් හෙල්ලෙනවා. අලුතෙන් කකුලෙන් හරි ගහනවා. කකුලෙන් හරි ගහනවා. අතින් හරි අතයි කකුලයි හරි වැඩ. බැරිම ආච්චි අම්මා කෙනෙන්නම් මොකද කරන්නේ? කියලා අපුඩියක් හරි ගහනවා. දැන් පාටි වලට ගියාම ආච්චි අම්මලා මොකද කරන්නේ? කියලා නටන්න බෑනේ. හැබැයි බීට් එකට අපුඩි ගහනවනේ. කොච්චර වයසට ගියාද? බීට් එක එකක් අපුඩිය තව එකක් වුණොත් එහෙම. එහෙම ගහයිද කවුරුත් අපුඩි? කවුරුත් ගහන්නේ නැහැ. ඔය අපි හිතමු කෙනෙක් හිතලා ඒක කරනවා කියලා. ඒ කෙනාට ඒක හිතලා කළොත් මිසක්. ඒ කියන්නේ හිතලා කියන්නේ මම මෙහෙම දෙයක් කරනවා දැන් කියලා මිසක්. ඒ පුද්ගලයාට ඒකේ අර ආස්වාදයේ ගන්න අපුඩි ගන්න බෑ. බලන්න කාම වස්තුන්ගේ සැරිසරණ ඇති. අතනින් ආවේ මොකද්ද? ශබ්දයක්. ඇයිල මේ කම්මරේ සලිත වුණා. සලිත වුණාම තියෙන ඒවත් අරගෙන මොකද්ද කියන එක ගන්නව අවබෝධයට ගන්නව සංඥා ටික අරගෙන. දැන් මොකද කරන්නේ? එතන ඉතයක් ඉඳලා හරියන්නේ නැහැ. තව අபிසංකාර වඩ මොකද කරන්නේ දැන්? පොඩ්ඩක් කාය සංකාරත් වඩන්න ඕනේ. සංසාරෙන් ආපු ගතියක් බලපන්. නමුත් මේ මොහොතේදී තියෙන්නේ සංසාරෙන් ආපු එකක් නෙමෙයි. දැන් කෙනෙක් සංගීතයට ආසයි. සංගීතෙ පුළුවන්. ආසයි. එහෙම එකක් ගමුක. එහෙම එකක් සංසාරෙන් එන්න පුළුවන්. පුරුද්දක් විදිහට. නමුත් මේ එන්නේ මොනවද? මේ ගොඩනගනවා. මේ අවිසංකාර වඩනවා. අවිසංකාර මොකද අවිසංකාර වඩන්න වඩන්න හරි තෘප්තිමත්. හරි තෘප්තිමත් ඒක. මෙහෙන් එනකොට මොකද වෙන්නේ? මේ නිකම් මේ ෆ්‍රීකවෙන්සියක් ඇවිල්ලා කම්බරේ හරි ඕකනේ ඇත්ත තත්ත්වේ. ඒකයි කිව්වේ හැමතිස්සෙම පින්වතුනි ඒ එන එක මොකද්ද කියලා බලන්න. දැන් විද්‍යාව අපිට තියෙනවනේ පිටිට ඇවිල්ලා. සාහතුන් වහන්සේ කාලේ මේ වගේ දෙයක් තිබුණ නැහනේ. නමුත් දැන් අපිට තේරෙනවනේ සයන්ටිස්ට්ලා යමක් හොයලා දීලා තියෙනවනේ. බුදුදහමම හොයලා දීලා තියෙනවනේ අනිත් පැත්තේ. හේතුඵලවාදය නේද? අන්වායාම තරංගෝස්සේ වේගෙනවා වායු කම්පණේ වී ඇවිදිලා කන් වෙරේ වැදිලා කම්බරේ කම්පණේ වෙනවා ඊට පස්සේ ඉත කන ඇතුලේ තියෙන මොනවද නාල අරව මේවා කියලා දැන් තියෙන්නේ උද්‍යක්ෂණ හොයාගෙන ඒ ඔක්කොම කම්පණේ වෙලා මේ මොලේට මේක යනවා මොලේ හරහා ඔක හිතට එනවා ස්පර්ශ වෙනවා ඇවිල්ලා දැන් හරි දැන් හිතට වැදුනහම ඕක තමයි මේ සියුම් අංශුවක් නැර වෙන්නේ එතන ඒක එනකොට මොකද වෙන්නේ? ඒක නැති වෙනකොට ඒ ආපු එක මෙව හරි සියුම් තැන්. ඒ ආපු කම්පණය නැති වෙනකොට මොකද දැන් ඌමනාවට නේද මේ ගත්තද? එක පාරක් ඇහුණා. පළවෙනි පාර ඇහිච්ච එකට සමාවක් තියෙනවා. ඇයි? ඇහුණානේ. ඒක විපාකයක්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඇහුණා නෙමෙයි. දැන් මොකද කරන්නේ? දැන් අහනවා. දැන් අහනවා. ගොඩ නගනවා කියන්නේ මොකද්ද? වෙනසෙනවා. විපරිණාමයට යනවා. දැන් මොකද වෙන්නේ? දැන් දුකයි. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි ගොඩ නගන්න ඕනේ. එහෙනම් අංශුවක් අංශුවක් නැර. ඒ කියන්නේ මාත්‍රයක් මාත්‍රයක් නැර ගොඩ නගනක ගොඩ නගනක ගොඩ නගනක මේක අහනවා. ඒ අහනකොට තියෙන ගොඩ නගන තෘප්තියට මොකද කරන්නේ? ඒක විතරක් ගොඩ නගලා හරියන්නේ නැහැ. තව පොඩ්ඩක් අතපයත් කාය සංකාරත් පොඩ්ඩක් කර කර ගොඩ නගන්න ඕනේ. දැන් නටනට ඉන්න මෙහෙම මෙහෙම නටනට ඉන්නලා එක පාට් මියුසික් එක නතර කළොත් එහෙම මොකද වෙන්නේ? කාලා ඉන්න බෑ. ඇයි ඒ? ඇයි පිංගුදේ මෙච්චරක තෘප්තියක් දුන්න දෙන්නේ? මොකද්ද ඔය තෘප්තිය? ඇඟ වෙහෙසෝන එක තෘප්තියක්ද පිංගුදේ? නෑ. මොකද්ද තෘප්තිය? සංකාර වඩපු එකයි තෘප්තිය. ඕන්න දැන් බලන්න ඔය පාටි වල ගිහ නටන මහත්තුරු නෝනවරු නටන්නේ මොකක් හින්දාද? අභි සංකාර නිසා. සංකාර වඩනකොට හරි තෘප්තිමත්. එකක් එකක් නෑර එකක් එකක් යනකොට ඒකට අදාළව අවිසංකාර නගනකොට ඒක හරි තෘප්තිමත්. තුවාලෙක අහනකොට වගේ. AC එකට යනවා එළියට පයින්නවා AC එකට යනවා එළියට පයින්නවා වගේ එකක්. ඒ යාම කිසිම විඩාවක් නෑ. එහෙනම් සංකාර වඩන එක විඩාවක් ලෙස දැනෙන්නේ නෑ එතකොට. සංකාර වැඩිීමේදී ඒ එන තෘප්තිය. ඒක නිසා මොකද කරන්නේ? මියුසික් දාලා තිබුණා නම් කති වැටෙන්නේ නැත්තම්. හැබැයි ඉතින් කාලේ ඇදු මෙහෙම තියෙනවනම් මියුසික් දාලා තියෙනවා පොඩ්ඩක් කියලා නටනකොට මොකද වෙන්නේ? වෝස් ගාලා මෙහෙන් ඇවිල්ලා දරා ගන්න බැරුව කැහැල්ලා කැහැලා එතකොට නම් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා. ඒ පැත්තකට වෙලා හිටියත් මොකද වෙන්නේ? පොඩ ඔළුව ඈ නේද? ඔළුව ඒ බීට් එකට හෙල්ලෙනවා. ඔළුව හරි ඇඟිල්ලක් හරි හොල්ලන්න ඕනේ. ඇඟිල්ලක් හොල්ලන්නත් මොකද්ද කරන්න ඕනේ? සංකාරය. ඉතින් බීට් එක විදිහක් ඇඟිල්ල තව විදිහකට හොල්ලලා බලන්නකො. ඔබට එපා වෙන්නේ නැද්ද කියලා නටන එක? හරි බලන් ඉන්න එපා වෙන්නේ නැද්ද? අන්න ඒකත් හොඳ උදාහරණයක්. මේ හිතන්න. ඔබ චිත්‍රපටියක් බලනවා. ඒ බලනකොට ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් නිසා සද්ද ඇහෙන්නේ පස්සේ. එහෙම අවස්ථාවක් තියෙනව නේද? හරි. ඔබ එක විනාඩි 5යි නේද ඔක බලන්නේ? නවත්තනව නේද? ඇයි මේ සින්දුව යනවා? සින්දුව යනකොට බීට් එක ඇහෙන්නේ පස්සේ. කෙල්ල නටන්නේ කලින්. දැන් මොකද වෙන්නේ? සින්දුවේ අර පස්ස පද්දන්න ඕනේ තැන කෙල්ල උඩ පයින්නවා. දැන් මොකද වෙන්නේ? ඇයි ඔබ කිපෙන්නේ? ඇයි ඔබට එපා වෙන්නේ? ඔබත් පස්ස පද්දනවා නේද මේ වෙලාවේ? හිතින්. හොඳ නැද්ද? ඒ සින්දුව යන වෙලාවට ඒ බීට් එකට අනුව ඔබ මොකද කරන්නේ? ඔබගේ සංකාරත් හොගාලා වැඩ. මේ මේවා පිංගුදෙනි තේරුම් ගන්න. ඒකයි මම කියන්නේ මේවට පිටු පාන්න එපා. තේරුම් ගන්න. මොකද්ද තියෙන්නේ කියලා තේරුම් ගන්න. මොකද්ද තියෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ ඔබට තේරෙනවා මේ අභිසංකාර වැඩිවීමක් හැර මෙතන ගතියුතු හරයක් නැහැ. දැන් ඔබ බලන්නේ නැති පාටි වලට ගිහිල්ලා නටන එකේ තෘප්තියක් නැත්තම් ඇයි මිනිස්සු නටන්නේ? කොහේද ওই තෘප්තිය තියෙන්නේ? දැන් තෘප්තිය තියෙන දැන් අඳුනගත්තට. ඒ තමයි මොකද්ද? මේ අවිසංකාර වැඩිීමේදී එන තෘප්තිය. දෙයක් වෙනසිලා යනකොට ඒක ගොඩනගනකොට තෘප්තිමත්. ඒක තමයි ස්වභාවය. මේ බෝඩ් එකෙන් මම මට ඔබට පුළුවන් තෘප්තිය පෙන්නන්න. මම ওই බෝඩ් එකේ එක එක විදිහට අකුරු ලියන බෝඩ් එක කැත කරනවා. ඊට පස්සේ ඔබ බෝඩ් එක දිහා බලන් ඉඳද්දි මම බෝඩ් එක ගන්නට එක පැත්තකින් ඉඳලා මකාගෙන එනවා. ඔබගේ හිතේ මහා අමුතු සුවයක් දැනෙන්නේ නැද්ද? ඒ මැකිලා ගිහලා අන්තිම ටිකත් මෙන් මැකිලා යනකොට අමුතු දෙයක් දැනෙනවා. ඇයි? ඔබ තමයි සංකාරවල ස්වභාවය. හැම තිස්සෙම පින්වදිනී අභි සංකාරයක් ගොඩනගන්නේ පැවැත්මක් උදෙසා. පැවැත්ම සුභ කරගන්න. පැවැත්ම සුභ කරගන්න. පැවැත්ම සුව කරගන්න තමයි අවිසංකාර කියන ගොඩනගන්නේ. පාප අවිසංකාරය ගොඩනගන්නේ පින්විතනි පැවැත්ම හොඳ කරගන්න. හැබැයි පැවැත්ම හොඳ වෙන්නේ නැහැ. නමුත් තවත්ම ඔබව හෙට කවුරුහරි මරන්න එනවා. ඔබව නිමල් මරන්න එනවා කිව්වොත් අද රෑ මොකද කරන්නේ? ඊළ නිමල්ට පිහින් අයිනවා. ඇයි ඒ? හෙට හොඳ පැවැත්මක් ලබන්න. ඒකයි කිව්වේ පිංගුදින අභි කියලා කියන්නේ මොකද්ද? මේ බිහි කරන. අභිනවයෙන් බිහි කරන. අලුතෙන් බිහි කරන. අලුතෙන් බිහිවීම උදෙසා කරන වැඩ පිළිවෙල. ඒ කියන්නේ පැවැත්ම සාරයි කියලා. පැවැත්ම සාරයි මේක විතරක් නෙමෙයි ඉස්සරහ එකත් සාරයි. තියෙන එකත් හොඳයි ඉස්සරහ එකත් හොඳයි. ඉස්සරහ එකට ගිහිල්ලා තියෙන එක අතාරිනවා. ඒක තමයි විදිය හැමතිස්සෙම. ඉස්සරහ එකට ගිහිල්ලා තියෙන එක අතාරිනවා. ඉස්සරහ එකට ගිහිල්ලා තියෙන එක අතාරිනවා. කාර් එක දිහා බල බල ඉඳලා කෙල්ල දැක ගමන් කෙල්ලගේ පස්සෙන් ගියා කාර් එක වත් කරලා දැම්. කෙල්ල පස්සෙන් යනකොට ආයෙ තව කාර් එකක් දැක්කම කෙල්ල යනවා කාර් එක දිහා බල. දැන් මේ මිනිස්සයා උදේ ඉඳලා රෑ වෙනකම් කළේ මොකද්ද? කාමයේ අග්‍ර කරගෙන සැරිසරුප එක නෙමෙයිද? එහෙනම් දැන් මෙච්චර කල් ජීවත් වුණා කියලා මොනවද කළාද? කාමයේ අග්‍ර කරගෙන සැරිසරුප. ඒකෙන් මේකට මේකෙන් මේකට මේකෙන් මේකට මේකෙන් මේකට ඔන්න ඕකට තමයි පින්වතුනි කාම රාගය කියලා කියන්නේ. කාම රාගය කියලා කියන්නේ මහ දාහයක් නෙමෙයිද එහෙනම්. මේවා පින්වතුනි ඇත්ත වශයෙන්ම පවතින දේවල් නම් කමක් නැහැ. අහිකුණ්ඩකද කියලා අහන. තනිකරම මොකද්ද වෙන්නේ? අහිකුණ්ඩකයාගේ தත්වෙම තමයි තියෙන්නේ. ඇයි? එක තැනකට යනවා. ඒ තැන පොඩ්ඩක් ඉන්නවා. ඉඳලා මොකද කරන්නේ? හෑ ඒ පැවැත්ම හොඳයි. ඒ පැවැත්ම සාරයි. ඒ සාර පැවැත්ම තුල ඉන්නකොට හැබැයි ඉව කරනවා හැමදෙස්සෙම මොහොකටද? තව පැවැත්මක් එහෙම තියෙනවද? ඈ තව එකක් එහෙම තියෙනවද? ඉවෙන් ඉන්නේ හැමදෙස්සෙම මේක බල බල ඉවෙන් ඉන්නේ. ඒ ඉවෙන් ඉන්නකොට මොකද වෙන්නේ? ටක් ගාලා තව එකක් අහුවෙනවා. ඒ අහුවෙන්නේ මෙතන ඉඳලා අතන්ට පයින්නේ මොකකින්දද? රාග, ద్వේෂ, මෝහ කියන භවහින්ද. රාග භව තියෙන හිඳ ද්වේෂ භව තියෙන හින්දා මෝහ භව තියෙන හින්දා. ඒ කියන්නේ රාග භව, ද්වේෂ භව තියෙන්නේ මොන භව හින්දාද? මෝහ භව හින්දා. මුලාව හින්දා. ඔව්. ඇලීමක් වෙන්න ඕනේ නැහැ. ගැටීමක් ආවත් පයින්වටක් ගන්න. මුලාවෙන් ඉකරන්නේ ඔව් මොකද බින්දුදේ හැම මොහොතේම මොකද වෙන්නේ? ඔය හැම ඔය භවයෙන් භවයට පයින් හැම මොහොතකම යම් කිසි සංචේතනාවකින් කටයුත්තක් වුණා නම් ඒ කියන්නේ පුණ්‍ය අபிසංකාරයක් නැගෙන්නේ නම් ඒ කාන්තිම මොකෙන්ද? සංචේතනාවකින්ම තමයි. පාප අபிසංකාරයක් නැගුවා නම් සංචේතනාවකින්ම තමයි. එහෙනම් මොකද වෙන්නේ? සංචේතනා ගොඩනගලා ඒකට අදාළ මහා ශක්තියක් නිදහස් කරනවා. ඒවත් වෙනවා ඔය අතරතුර. මේ මහා ශක්තියක් නිදහස් කරලා ඕක කොවිලේ හරි අර නෑදෑ පරපුරේ එකෙක්ගේ ඔළුවට චොක් ගාලා වැටෙනවා. නෑදෑ පරපුර කිව්වේ කවුද? මේ හිත් පරම්පරාව. මේ හිත් පරම්පරාවේ කොතන හරි තැනක ඉන්න චොක් ගාලා එකෙක්ගේ ඔළුවට වැටෙනවා. වැන්නට පස්සේ ඌ දෙස් දෙවල් තියෙනවා. අනේ මම මොනවා කළා? දැන් හරිනේ දැන් මිනිස්සු කියන්නේ නේ. අනේ අපි මේ දෙවිය බුදුන් අදහගෙන ඉන්නේ. ඈ දෙය බුදුන් අදහන අපිටමයි වෙන්නේ අර යහව මේ කසිප්පුකාරයා ඉන්න ඌ තම වාහනයක් ගත්ත අයියේ. එහෙමයි ඌ කියන්නේ. ඒ කසිප්පුකාරයාට වාහනයක් හම්බුනේත් ඌගේ පරපුරේ එකෙක් කරපු හින්දා නේද? පරපුරේ එකා කිව්වේ කවුද? දැන් වැරදියට ගන්න එපා. පරපුරේ එකා කිව්වේ කවුද? එයාගේම සිත් පරම්පරාව කවදා හරි දාසක. ඒ සිත් පරම්පරාවෙන් නිදහස් කරපු ශක්තියක් ඔන්න ධොග්ගාල දැන් වැන්න ඒකගේ ඇඟට. ඉතින් අර මෝඩ මිනිස්සයා හිතාගෙන ඉන්නවා ඌ කසිප්පු පෙරපු හින්දා උට හම්බුනා කියලා මොකද්ද? වාහනයක්. සාතුරුණාන්දගේ දේශනාවේ නම් තියෙන පිංගතනේ පවක විපාකයක් විදිහට දිව්‍ය ලෝක යන හේතුවක් නැහැ. හැබැයි කොච්චර පව් කළා තියෙන එක වුණත් කරපු පිනක් නිසා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන්නත් පුළුවන්. මොකද නිගණ්ඨනාද පුත්තගේ අදහස වුණේ පව් කරපු එකා ඒ කාන්තෙම ඒ පව් ගෙවන්න ඕනේ කියලා. ගෙවන්නව වෙනවා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම වෑ බලන්න මේ සාතුරුණාන්දගේ ධර්මයේ හරි ලොජිකල්. එකක්වත් ආයි මේ උඩින් වැටිච්ච ඒවා නෑ. ආකාශ්මික වාදයක් නෑ. හැම දෙයක්ම ඒක ඒ විදිහට ගැළපිලා යන්නේ. ආයි කාටවත් බොරුයි කියලා අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය සයන්ස් කියනවා කොච්චර දිනු වුණත්. සාහතුරුන් වහන්සේගේ දහම බොරු කරන්න බෑ. එකම සත්‍ය ලෝකේ පවතින්නේ මේ දේ විතරයි. ඒකයි මං කියන්නේ මේ මුළු ලෝක සත්‍යයම බෞද්ධයෝ. මුළු ලෝක සත්‍යයටම තමයි මේ සද්ධර්මයේ තියෙන්නේ. ඒගොල්ලෝ පිළිගත්තා නැතා බෞද්ධ තමයි. නාමික. නියම බෞද්ධය වෙන්නේ ඔබ ඔබ මේ ධර්මයේ බැලලා මේක කරගෙන ඉවර කරන්න යන පිරිස. මේ මුලාවෙන් අයින් වෙලා. එහෙනම් දැන් මේ අහිගුණ්ඩක ජීවිතය ගැන හොඳට බලන්න. උදේ ඉඳලා රෑ වෙනකන් මේ අහිගුණ්ඩක ජීවිතය කරගෙන යන හැටි දිහා හොඳට බලන්න. බලලා මේකේ යථාර්ථයට එන්න. කාමරාගේ නැතිකරන්න තියෙන හොඳම ක්‍රමය ඔය දේ. යථාර්ථයට එන එක. ප්‍රත්‍යක්ෂය කරන්න. ප්‍රත්‍ය වැය කළා ෂේ කරන්න. ප්‍රත්‍යක්ෂව වශයෙන් දන්නවා කියන්නේ ඒකයි. ප්‍රත්‍යක්ෂව දැනගත්තා කියලා කියන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂය කරනවා. මේක එන්න ප්‍රත්‍යක් තිබුණා. ඒ ප්‍රත්‍ය තමයි අවිද්‍යාව. වැහිම තමයි අවිද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ මොකද්ද? වැහිච්ච එක වැහුම් ඇරලා හොඳට විදලා විදලා විදලා විදලා ඇතුළට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඇතුළේ තියෙන එක බලනවා මොකද්ද මේ තියෙන්නේ. අන්න ප්‍රත්‍යක්ෂය කළා. එනම් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරනවා කියන්නේ යන්නේ ඒකයි. යමක් අවබෝධයට එන්න නම් මොකක් වෙන්න ඕනේද? ප්‍රත්‍ය ෂය වෙන්න ඕනේ. අර ප්‍රත්‍ය ඒවට හේතුකාරක වෙච්ච දෙයක් වෙන්න ඕනේද? ෂය වෙන්න ඕනේ. ඒක ෂය වෙන්න නම් පින්වතුනි විදලා බලන්න ඕනේ. විදලා බලන්න තමයි සාස්ත්‍රුන් වහන්සේගේ දහම තියෙන්නේ. හොඳට විදලා බලන්න. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? සමහර ආගම් වල වගේ කාන්තාව නිසා මිනිස්සුන්ට ප්‍රශ්න. ඒක නිසා කාන්තාව වහගනින් ඔක්කොම ඇස් දෙක විතරක් පෙවුනහම ඇති. සේ වෙනවා. ඔව්. විදල බලනකොට පින්වදනි වෙන දේ තමයි. එච්චරකල් තිබිච්ච දෘෂ්ටිය නැති වෙලා යනවා. දෘෂ්ටි නැති වෙනකොට සංඥාත් නැති වෙනවා. ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. චිත්තත් නැති වෙනවා ඊට පස්සේ. චිත්ත කියලා කිව්වෙ හිත හටගන්න එක නෙමෙයි. හරි හිතෙන් අල්ලගෙන හිටපු එකක් වෙනවද? නැති වෙලා යනවා. ඒ නැති උච්චකම මොකද වෙන්නේ? දැන් කාන්තාවන්ට කිසි කතාවක් නැතුව පාරේ යන්න පුළුවන්. එළ දෙනක් පාරේ යනවා. කාන්තාවක් පාරේ යනවා. එළ දෙන දැක්කහම තියෙන එකම දෙයක්. කාන්තාව දැක්කහම තියෙන්නේ දෙකම දෙයක්. බලන්නකො ජීවිතේ කොච්චර සුන්දරද කියලා. නැත්තම් පිටුදුනේ කාන්තාවක් නිසා කාන්තාවකට පරිදි ඔබ විභාගකින් අසමත් කරා. ඉතින් මොනතරම් භයානකද බලන්නකො ළමයෙක් අනාගාමීනෝ විභාගයට යවන්නේ. එන අමල මුලින්ම මොකද්ද කරන්න? අමල මුලින්ම කරන ළමයින් අනාගාමී කරන එක. ඔච්චර හොඳට විභාග පාස් වෙන්න ඕන. මේ ළමයින්ගේ වැඩේ මොකද්ද? ෆෝන් එකේද? ෆෝන් එකේ ඉඳගෙන ඒකේ තියෙනවා බලන එකනේ කරන්නේ. එන ළමයෙක් අනාගාමී වුණා නම් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ නේ. ෆෝන් පාවිච්චි කරන්නේ ඇව්වහම මොකටද උඹට ඔච්චර හොඳ ෆෝන් එකක් කරන්නේ? ෆෝන් එකක් නැතුව බෑනේ. අපි එළියට ආවට පස්සේ අපි ඉන්න තැන එහෙම අපිට කෝල් එකක් දාලා එහෙම කියන්නේ ෆෝන් අරන් දෙන්න අපිට. එහෙමනේ කියන්නේ. එන අනාගාමී වුණා නම් ඇත්තට මේකට තමයි ෆෝන් එක අතේ තියාගන්නේ. නැව් දැන් මොකද කරන්නේ? නිදා ඇහැරිලා ඉන්න හැම මොහොතකම මොකද කරන්නේ? ෆෝන් එක අතේ තියාගෙන තමයි ඉන්නේ. සමහර ගෑල්ලම ඉන්නවා අටවසර විතර ඉන්නේ. ෆෝන් එකයි ඒක චාර්ජ් කරන්න පුළුවන් චාර්ජර් එකයි දෙකම එකට අතේ තියන් ඉන්නේ බැටරිස්. මන්නේ අර බිස්නස්මන්ලා මතක් වෙනවා. ඒ කියන්නේ ඒ තරමට ඒ කියන්නේ ෆෝන් එක තුන් පාරක් දවසට චාර්ජ් කරන්න තරම් ඒ ළමයින්ට ෆෝන් එකේ වැඩ. මම හිතන්නේ 11 වසරට 13 වසරට වදී අයයි කියලා. ඊට කලින් අම්මා කෙනෙක් වගේ වෙයි. ඉක්මන ඉක්මන මේ කටයුත්ත කරගෙන යනවනේ. එහෙම ළමයි ඉන්නවා. එන ඒ ළමයි පින්වදින අනාගාමී වුණා නම් මොකද වෙන්නේ? එන ෆෝන් එක පාවිච්චි කරන්නේ අම්මට අම්මේ මං ඉස්කෝලේ ඇරියා දැන් මං ගෙදර එනවා. ඔය කියන්නේ විතරයි නේද? එන ඔබ එක්සෑම් එකක් ලියනකොට මේ දැන් මේ කතාවට මේ කොල්ලෝ කියනවා. එක්සෑම් එක ලියන වෙලාවේ ඉන්විජිලේටර්ස්ලා දානවනේ. එක්සෑම් මේ ශාලා පරීක්ෂකවරු ලස්සන ටීචර් කෙනෙක් නේ හිටියේ. ඉතින් පොඩ්ඩක් ඉතින් බලනවා ඉතින් අපි. දැන් පොඩ්ඩක් බලනවා කියන්නේ මොකද්ද? අර එක්සෑම් එකට තියෙන කන්සන්ට්‍රේෂන් එක මක් වෙනවද? අඩු වෙනවා. එහෙනම් පින්විතනි බලන්න මොනතරම් මුලාවක් නිසා ජීවිතේට ඒක ඉෆෙක්ට් වෙලා නැද්ද කියලා මුලාවක් හින්දා. නැත්නම් විභාගය ඉවරුනහම කොල්ලොටිය කියනවා අද විභාගය අද අන්තිම දවස බා විභාගය ඉවරලා අපියන් අර මේ අර හොඳ චිත්‍රපටයක් කියලා දෙනවා මේක බලමු. දැන් මොකද වෙන්නේ? කොල්ලගේ මේ කොල්ලා පේපර් එක ලියනකොට අන්තිම ටික මේක ලියන්නේ. මේක මොන වුණත් කමන්නේ. ඕක දන්න හින්දා තමයි පින්වදෙනි ඔය ගණිතය වගේ මේන් සබ්ජෙක්ට් එකක් මැද්දේ හෝ පටන් ගන්නකොට දාන්නේ. අවසානයේ තමයි ඔය කුණු කන්දල් කිවි ඔය පොඩි ඒවා එච්චරම වැදගත් ජීවිතේ වැදගත් නැති ඒවා දාන්නේ. එහෙනම් බලන්න කාමයේ කියන එක මොන තරම් ඉෆෙක්ට් වෙනවද කියලා ජීවිතවලට. ඇති දෙයක්වත් නැහැ. බැලුවාම ඇති දෙයක් නැහැ නේ. දැන් ඔබට කාමයේ ජනිත වෙලා ඔබ යම් දෙයක් කළා කියලා හිතන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි කාමයේ ජනිත වෙලා කියපු ගමන්ම ඔළුවට වැටෙන්නේ මොනවද? සෙක්ස්. එහෙම නෙමෙයි. මේක වයිඩ්ලි හිතන්න. ඒක ඉතින් සිංහල භාෂාවේ ඒ මෙච්චර කල් ඉගෙන ගත්ත ක්‍රම වේදේ දෝෂයක්. කරන්න දෙයක් නැහැ. රාගය කියපු ගමන් වැටෙන්නේ මොකද? ඒත් සෙක්ස්. ඉන්නවනම් මහා පරම ගම්භීරාර්ථයක් රාගයට තියෙනවා. නමුත් වැටෙන්නේ අරක තමයි. හේතුව මොකද්ද? බුදුබණ ඇහෙන්නේ රොඩ ඇහෙන්නේ රාගයේ උණුසුමනේ. බුදුබණ පේනවට වඩා පේන්නේ රාගයේ උණුසුම කියලා ගහලා තියෙන එකනේ. නේද? ලංකාවේ තාප්පයක් නැහැර පාටින් ගහලා තිනවා රාගයේ උණුසුම දාලා තියෙන ගෑණියගේ රූපය. දැන් රාගයේ උණුසුම ඔබට තේරෙන්නේ නැද්ද? රාගයේ උණුසුම කියන්නේ ඒක උණුසුමක් නෙමෙයි. ඒක මහා ලාව නේද? ගිනි කන්දක්. රාගය කියලා කියන්නේ. පුපුරා විනාශ වෙනවා. පලාතක් විනාශ වෙනවා. එතකොට රාගිකව යම් දෙයක් කළා නම් රාගයේ කාමයේ ජනිත වෙලා යම් කිසි දෙයක් කළා නම් කල්ලේ ඉවරුනාට පස්සේ ඔබට හැංගෙන්නේ නැත්ද කරපු දෙයක් නැහැ කියලා. ඕනෙම දෙයක් බලන්න. තනක් බලන්න යන්න. දැන් තනක් බලන්න යන්න ඕනි වුණාම. දැන් ඔය කාමේ මේ යන්නේ. දැන් අපි හිතමු දැන් මං කිව්වේ දුන් හිඳ ඇල්ල බලන්න යනවා. දුන් හිඳ ඇල්ල බලන්න යනවා කියලා. දැන් යන්නේ මොකද්ද? මේ අලුත් අහිගුණ්ඩක ගමනක් යන්නේ. යන ගමනුත් මොකද්ද කරන්නේ? යන ගමනුත් පහුවෙන ඒවා දිහා බලන්න ඕනේ නේද? අලි පහුවෙනකොට අලි බලන්න. මොනරු පහුවෙනකොට නවත්තලා මොනරු බලන්න. ඊට පස්සේ සද්දයක් මේ මියුසික් එකක් තියෙනවා. මේ බලන්න පොඩි සැරිසැරි මැද සැරිසරන්න කියලා මේ යන ගමනේ. ඊට පස්සේ අංකල් දාන්නක හොඳ මියුසික් එකක් තියෙනවා පිටිපස්සේ ඉඳලා කොල්ලෝ කෑ ගහලා. දැන් මොකද කරන්නේ? ඉතින් ඒක දානවා. දැම්මට පස්සේ ඊට කට්ටියක් ඒකට අනුව dance කරනවා. තව කට්ටියක් බස් එකට ගහනවා. තව කට්ටියක් ඒ සින්දුව කියනවා. සින්දුව කියන ගමන් තව කට්ටියක් මොකද කරන්නේ? අප්පුඩි ගහන ගමන් මටත් බලනවා. බලන්න අයිකුන්ට ගමන යන හැටි. මෙතනින් අතෙන්ට පයින් රූපයක් බැලුවා. ආයි ශබ්දෙට බැස්සා. ආයි කට්ටියක් මේ බිස්කට් අපේ අම්මා බිස්කට් දුන්නා. කියලා දැන් මොකද කරන්නේ? දැන් කට්ටියක් බිස්කට් බෙදනවා. දැන් ඒක කනවා. ඒක කන ගම මොනර බල්ලනවා. ඒක මොනර බල්ලා ඊට පස්සේ මියුසික් එක අහනවා. නේද? ඊට පස්සේ ඔය තව කට්ටියක් ඔය ඇඟේ ගෑවි ඉන්නවා. හරි? දැන් ඔය ඔක්කොම කර අන්තිමට යනවා කොහෙද? දුන් ඉඳල්ලට ගිහිල්ලා මොකද කරන්නේ? දුන් ඉඳල්ලත් බලලා ආපහු ඒ ටික කර කර මොකද වෙන්නේ? ගෙදර යනවා. ගෙදර ඇවිල්ලා තායි මොකද කරන්නේ? ආයි ඒකම තමයි. වෙන මොනවා කරන්නේ? කාම රාගය. කාමනීය වස්තු අග්‍ර කරගෙන සැරිසරනවා. ඔන්න කාම රාගය. ඔය කාම රාගයෙන් නිදහස් වෙනකන් මිනිස්සයා ලොකු පිස්සෙක්. ඔය කාම රාගයෙන් නිදහස් වුණාම පින්වතුනි ඒ පුද්ගලයා ලොකුම පිස්සෙක් නෙමෙයි සාමාන්‍ය මට්ටමේ පිස්සෙක්. කියන්නේ සාමාන්‍ය කියන්නේ බොහෝම පිස්සුව අඩු පිස්සෙක්. හැබැයි පිස්සෙක්. බොහෝම පිස්සුව අඩුයි හැබැයි. එක එක જાති. ඉතින් මේ මුළු දවසක් තිස්සේ ඔබ පින්වතුනි ඉන්න ගමන් ඔබ කල්පනා කරලා බලන්න. මම අරක බලන්න ගියා. ඉතින් මම මොකද්ද ලැබුවේ? හැමදෙයක්ම බලන ලැබපු දේ මොකද්ද කියලා. එහෙනම් මේ හිස් කඩ කටයුත්තක් උනේ. ඒ අතරතුරේ අපි දන්න දෙයක් තියෙනවා. පින්වදෙනි රූපයක් බැලුවා කියලා රූපයක් ගන්න නෑ අපි. දැන් ඒකත් එතන යථාර්ථයක් තියෙනවා. රූපයක් බැලුවා කියලා රූපේ ඇතුළට ගන්නෙ නැහැ. ගන්නෙ මොකද්ද? ඒ රූපේ තියෙන වේදනා සංඥා විතරයි. වෙන කිසි දෙයක් ගන්නෙ නැහැ. මේ හැම දෙම කරන්නේ ඕනෙම දෙයක තියෙන වේදනා සංඥා ගන්න. වෙන කිසිම දෙයක් නෙමෙයි ඕනේ වේදනා සංඥා. මේ බෝතලයක් මෙතන තියෙනවා, මේ බෝතලේ වේදනා සංඥාවක් හැරෙන්න ඔබට වෙන දෙයක් ගන්න බෑ. ඇතුළට. රූපාරං රූප මල්ලේට දාගෙන එතන තියෙන වේදනා සංඥා ඇතුළට ගන්න. චතුත් අධ්‍යානයට ගියත් මොකද්ද වෙන්නේ? චතුත් අධ්‍යාන සමාපත්තියට ගියත් වේදනා සංඥා නම් අතර කරන්නේ. නේව සංඥා නා සංඥායතනෙට ගියා. වේදනා සංඥා ගන්න එක අතර කරන්නේ. එතනක් තියෙනවා වේදනා සංඥා. වේදනා සංඥා නැති කරන්නේ නැති වෙන්නේ කොහෙන්ද ගියාමද? නිරෝධ සමාපත්තියට ගියා. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න බෑ සාමාන්‍ය කෙනෙකුට. එක්කෝ අරහතුන් වහන්සේ නමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අඩුම තරමේ අනාගාමී උත්තමයෙක් වෙන්න ඕනේ. මොකද පින්වතුනි අනාගාමී වුණාට පස්සේ මේ කාමනීය වස්තු අග්‍ර කරගෙන සැරිසරණ එක මක් කරලා තියෙන්නේ. නවත්තලා තියෙන්නේ. දැන් කාමනීය වස්තුවක් අග්‍ර කරගෙන සැරිසරනවා කියලා කියන එක නවත්තපු කෙනෙකුට පාරේ යනකොට කාර් එකක් දැක්කහම ඒක පේන්නේ නැද්ද? පේනවා. දැන් ඒ කෙනාට ඒ කාර් එකේ අයිතිකාරයා වෙන්න බැරිද? ඒත් පුළුවන්. අනාගාමී වෙච්ච කෙනෙකුට නිවසක් තියෙන්න බැරිද? පුළුවන්. එහෙනම් දැන් මොකද්ද නතර වුනේ? මොකද්ද එහෙනම් දැන් නැති වුනේ? ඒතර කාර් එකකුත් තියෙන්න පුළුවන්. ඊළඟට ඒ කාර් එක දිහා බලන්නත් පුළුවන්. දැන් මොකද්ද නැති වුනේ? නැති වුනේ පින්වතනි සාරයි කියලා සැරිසරසර යන එක. කාම රාගනේ නැති වුනේ. කාමය නෙමේ නැති වුනේ. නැති වුනේ මොකද්ද? කාම රාගය. ඒ කියන්නේ මොකද්ද? කාමනීය වස්තුන් අග්‍ර කරගෙන සැරිසරන එක නැවැත්තුවා. ඒ කිව්වේ අර වස්තු ඇසුරු කරනවා. හැබැයි ඒ වස්තු අරමුණු කරගෙන අවිසංකාර වඩන වැඩපිළිවෙල කරන්නේ නැහැ. ඒකෙන් තව එකක් දැක්කයි කියලා. අරක බලවල ඉඳදී කාන්තාවක් යයි. ඒ කාන්තාවක් ගියයි කියලා. කාන්තාව පස්සේ යන්න අවශ්‍යතාවයක් නැගෙන්නේ නැහැ. ඔය සිත් පරම්පරාව කියලා කිව්වේ මරණයෙන් පස්සේද? දැන් අපි ඔය දැන් අපි කාර් එක බලන් ඉන්න එකද? අපි දැන් හැමතිස්සෙම දැන් මේකෙන් අරකට යනවා, අරකින් මේකට යනවා, අරකින් මේකට යනවා, ගහ වගේ යනවා. සාමාන්‍ය කෘතඥයෙක්ගේ කෙලින්ම ගහ වගේම යනවා. ඔව්. කිසිම දෙයක් නැතරේ නෑ. මේක නතර වෙනකොට අනිත් එක සාරයි කියලා යනවා. නමුත් දැන් අනාගාමී උත්තමයාගේ එච්චර දුර යන්නේ නෑ. මෙහෙම දැන් මේ අපිටම දැන් මොකක් හරි දැන් මේ බුදු පූජාව දිහා බලන් හිටිද්දි මෙතන තියෙන තව වටලක්මක් හරි මොකක් හරි මේක දිහා බලලා අරකට සිත යන්නේ නැහැ. අරයන්ගේ අතනින් නතර වෙනවා නේ. ඒ කියන්නේ සිත ගියාට අරකට තියෙන රාගයේ අයිති ආසාව නැන්නේ. ඔව්. දැන් එක දැන් උදාහරණයක් විදිහට ගමු. දැන් ඒ අර කාර් එක දිහා බලන් ඉන්නේ අයියා. දැන් එයා කාර් එක දිහා බලන් ඉන්නේ මොකක් හරි එකක් යාන අවශ්‍ය එකක් දැනගන්න. මේසක් එයා ඒ කාර් එක දිහා බලාගෙන අවිසංකාර වඩන වැඩපිළිවෙලේ නෙමෙයි ඉන්නේ. කාර් එක කියලා කියන්නේ කාමනීය වස්තුවක්. ඒ කාමනීය වස්තුව අරගෙන ඒක අග්‍ර කරගෙන සැරිසරන්නේ නැහැ. කාර් එක දිහා බලාගෙන එයා දැන් සංකාර වඩනවා. නමුත් අවිසංකාර වඩන්නේ නැහැ කාර් එක සම්බන්ධ. එකෙන කාර් එකේ පාට හරි මොකක් හරි සම්බන්ධ. ඒ අතරතුර මොකද වෙන්නේ? එක පාට කාන්තාවක් එනවා එතනට. ඒ කාන්තාව එනකොට විපාක වලින් මොකද වෙන්නේ? මොකද භවංගේ චලනය වෙනවනේ. ඇහැට රූපයක් ගැටිච්ච ගමන් භවංගේ චලනය වෙනවා. සිහියෙන් නම් ඉන්නේ. භවංගේ චලනය වෙච්ච ගමන් උපාර ගිය සතියේ අපි කතා කළා යන්තම් එක. උපච්ඡේද වෙලා මොකද වෙන්නේ? පංචද්වාරයෙන් ආවර්ජණය කරනවා. එතකොට පංචද්වාරයෙන් ආවර්ජණය කරනකොට චක්කු විඥාන පහළ වෙලා මේ පුද්ගලයාව පේනවා. හැබැයි පුද්ගලයාව පෙවුනයි කියලා ඒ පුද්ගලයාගෙන් දේවල් හදා හදා යන්නේ නැහැ. උදාහරණයක් විදිහට තව උදාහරණයක් ගත්තොත් අර ගෙදරට යනවා. ගෙදරට යනකොට රබර් හරපු දෙයක්ත් තියෙනවා. හයි හීල් දෙයක්ත් තියෙනවා. දැන් අර පුද්ගලයාට මොකද විඥානය දැන් අරතරම් මායා පෙන්වන ස්වභාවයක් නෑ විඥානයට. විඥානය දැන් බොහෝ දුරට අඩබන කරලයි තියෙන්නේ. ප්‍රඥාව නැගිලා. ප්‍රඥාව නැගිලා තියෙන නිසා දැන් මේක පාරිශුද්ධ චිත්තයකට පෙරලෙමින් ඉන්නේ. ඒක නිසා අවිද්‍යාවෙන් හටගන්න විඥාන වලට එච්චර ලොකු හපංකමක් කරන්න බෑ. දැන් අරක දකිනකොට එයාට ඒ දෙකම එකයි. මොකද එයා ඒක ඔස්සේ සැරිසරන්නේ නැහැ. දැක්කද? දැන් හොඳම දේ අර කාර් එකකටත් වඩා ගන්න ඕනේ අර හයි හීල්ස් එක. අඩි උස සපත්තු දෙක. ඒක දැක්කයි කියලා. ඒක තුලින් කාන්තා රූපයක් ගොඩනගන්නේ නැහැ. ගොඩනගන්න නම් මොකද්ද කරන්න ඕනේ? අවිසංකාර වඩ විඥාණයට ආහාර දෙන්න ඕනේ මක්කෙන්නද? මේක හදලා උඩට අරන් දෙන්න. ඒක දෙන්නේ නැති නිසා විඥාණයට දැන් පණ නැහැ. මොකද ආහාර දෙන්නේ නැන්නේ. ආහාර දෙන්නේ නැත්තේ යථාර්ථය අවබෝධ වෙලා තියෙන නිසා. යථාර්ථය අවබෝධ වෙච්ච ගමන් පින්වදින හරි සරලයි. සපත්තු දෙක විදිහට තමයි දකින්නේ. සපත්තු දෙක ඇතුලේ කකුල් දෙකක් ඇවිල්ලා කකුල් දෙකටම උඩටම ඇවිල්ලා ගිහලා ලිංගික අවයවත් එක්ක ඔක්කොම අතුවිලා ඉන්නේ නැහැ. අතුවිලා විවිධ ක්‍රියාකාරකම් හියදෙන්න හිතෙන්නේ නැහැ. ඒ ඔක්කොම ක්‍රියාකාරීත්වය ආවේ මක් වෙනකන්ද? සැරිසැරීම අග්‍ර කරගත්ත නිසා. ඒක නිසා ඒ එක එක අරමුණක් උදෙසා සැරිසරසර යනවා. ඉතින් හදලා කෙරවලක් නැතුව අවසානයක් කොහේ හරි ඉඳන් අතර වෙන්න ගිහිල්ලා. සමහරට ආවරි මරලා තමයි අතර වෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. මෙහෙමයි. දැන් සෝතාපන්න පුද්ගලයෙකුට සෝතාපන්න පුද්ගලයෙකුගේ තියෙන ස්වභාවය තමයි ලෝකේ අසාරත්වය දැකලා තියෙනවා. ඔව් දුක මේ ලෝකේ දුකක් බව දැකලා තියෙනවා. ලෝකේ අනිත්‍ය ස්වභාවය දැකලා තියෙනවා. ඊළඟට මේ දුක්ඛ ආර්ය සත්‍ය දැකලා තියෙනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දැකලා තියෙනවා. එන සත්‍ය වශයෙන් අවබෝධ වෙලා තියෙනවා ඒ හැමෝට. ඒ පුද්ගලයාට දුක්ඛ ඔය ආර්ය සත්‍ය හතරම සත්‍ය ඥානය ලැබිලා තියෙනවා. හැබැයි තාම මේ පුද්ගලයා කෘත්‍ය ඥානය කරන්නේ නැහැ. සෝතාපන්න වෙච්ච ගමන් කියලා. සෝතාපන්න වුණා. හැබැයි දැන් මෙයා කෘත්‍ය ඥානය කරන්න ඕනේනේ. ඒ කෘත්‍ය ඥානය කරනකොට තමයි මොකද වෙන්නේ? ඔය අනාගාමීත්වයේ කියන එක ලැබෙන්නේ. සෝතාපන්න වුණ පළියට අනාගාමී වෙන්නේ නැහැ කවුරු. එතකොට අර සෝතාපන්න පුද්ගලයා විකෘති ක්‍රියාවන් කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒ තුලින් පාපයක් ජනිත වෙන ස්වභාවයක් තියෙනවනะ. ඒක අභිවවන්නේ. දැන් අපි හිතමු දැන් අර සපතු දෙක තියෙනවා. දැන් හරි කාමයි මේ. ඒ කියලා හිමීනේ ඒක අරගෙන බෑ කියලා දාගෙන යන්නේ. ඒ වගේම ඒකෙන් දැන් දෙගිලා ගොඩනැගිලා ගිහිල්ලා. ඒ ගොඩනැගිලා ඉන්නකොට ගෙදර කවුරුත් නැහැ. ගෙදර ඉන්නේ මේ සපත්තු දෙකේ අයිතිකාරයා විතරයි. ඒ ගෑනු කෙනා එතනට එනකොට ඒ ගෑනු කෙනාව බලෙන් අල්ලගෙන දූෂණය කරන්නේ. එහෙම දේවල් කරන්නේ නැහැ. ගොඩනගෙනවා. ඇයි තාම කෘත්‍ය ඥානය කළා නැන්නේ? කෘත්‍ය ඥානය වෙන්න ඕනේ. හරි කෘතඥානේ වශයෙන් ඒක පරිපූර්ණව අවබෝධයට එන්න ඕනේ මම මේක කළායි කියලා. එතකොට තමයි මේකේ මෙදෙන්නේ. එහෙනම් අර විකෘතිය කියන එක අර පාපෙකින් අසාධාරණයකින් දසා කුසලයකින් කෙලවර කරගන්න තියෙන ඉඩ හරි අඩුයි. ඒකට හේතුව තමයි පින්වතුනි ලෝකයේ අසාරත්වය දැකපු එක. එහෙනම් ලෝකයේ අසාරත්වය දැකපු පමණින් බලන්න ලොකු වෙනසක් සිද්ධ වෙනවා. එහෙනම් ලෝකේ අසාරත්වය දැකපු නැති මිනිස්සු තමයි මේ මොනව කරන්නේද? මේ ලෝකයේ මේ දස අකුසලයේ කරන්නේ. දැන් අහාර සෝතාපන්න නොවිච්ච එකෙක් නම් මොකද කරන්නේ? එයාට මේක නැගෙනවා. දැන් නැගිලා අධිකව කාමයේ දැන් නැගිලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නැගිලා එනකොට දොරත් වහලා තියෙන්නේ. ගෙදර කවුරුත් නැහැ. ඔහොම වෙලා නැද්ද ඕන තරම් දේවල්? ලෝකේ නේද? පොඩි කෙල්ලෙක් එනවා. ගෙදර ඉන්නේ පොඩි කෙල්ල විතරයි. වැඩි වීටවත් පත් වෙජ නැති පොඩි කෙල්ලෙක් කියනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඇයි? විකෘති වූ ක්‍රියාවේ හිත බැඳිලා ඉන්නේ හැමතිස්සම. දැන් මොකද වෙන්නේ? පොඩි කියලා දෙයක් නැහැ දැන්. අධික කාමක ඉන්නෙන් දැවි දැවි ඉන්නේ. ඒක නිසා මොකද කරන්නේ? අර පොඩි කෙල්ලට අතවරයක් කරනවා. කාමයේ බැහැලා ගියාට පස්සේ තමයි දන්නේ හානේ මම මොකද්ද මේ කළේ? දැන් බේරෙන්න ඕනේ. මොකද කරන්නේ? මරනවා. කාම ගින්නෙන් දැවෙන දැවෙන දැවෙන වාරයක් ගන්න පේන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ යන්නේ කියලා. කාමෙන් අන්ධ වෙලා. සෝතාපන්නයා කාමෙන් අන්ධ වෙන ප්‍රමාණය හරි අඩුයි. ඒකයි කියන්නේ සෝතාපන්න වෙනකොට කාමච්ඡන්ද නීවරණේ ගොඩාක් දුරට මක් වෙලා යනවාද? තුනි වෙලා යනවා. ඒ කියන්නේ කාමෙන් අන්ධ වෙන්නේ නිවන වැහෙන තරමට කාමයෙන් අන්ද වෙන්නේ නැහැ. ඒ ඇයිලා එම් විකෘති ක්‍රියාවන් සිද්ධ කරන්නේ නැහැ. එම සිද්ධ කළොත් නිවන වැහෙනවා. එහෙනම් සෝතාපන්නයාට ඒක වෙන්න හේතු නැහැ. අන්න එහෙම ක්‍රියාදාමයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් පිංගුදුනේ හැම මොහොතකම කාමයේ ජනිත වෙන හැම මොහොතකම පිංගුදුනේ සිහියෙන් ඉන්න. සිහියෙන් ඉඳලා බලන්න මට මේ මොකක් හින්දාද මේක වෙන්නේ. හොඳට බලන්න හොඳට ඒක දිහා බල බල බල බල ඔබ ගාව ඉන්නවනේ හොඳ ආමියෙක්ක් දැන් හැදිච්ච ඒගොල්ලොත් එක්ක විමස විමස බලන්න මේ මොකද්ද මම මේ කරන්නේ මට මේ මොකද්ද මේ වෙන්නේ මේ රූපේ බල බල ඉන්න මට අනිත් රූපෙට මං ඩොග් ගාලා පැන්නේ ඇයි මේවා හිතන්න මේක බල බල ඉඳලා මං එකපාරට මේකට පැන්නේ ඇයි දැන් මම මේකේ මොකද්ද ගත්තේ මේක හොඳයි කියලා හිතාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා තව එකක් ආපු ගමන් මේක අතහැරලා ඒකට පැනනවා. ඒක එතනින් ගියා නම් ආයේ මේකට පැනලා මේක බලනවා. එහෙනම් මේ බලන්න මේ පුදුම බලරීමේ ආසාවක් තියෙනවා නේ මට. මම මේක මේ මොනවද මේ බලන්නේ? එහෙනම් මට මේ වේදනා සංඥා ගන්න නේද මේ ඔක්කොම කරන්නේ? වේදනා සංඥා ගන්න නේද මම මේ හැමතිස්සෙම මේ ඇහැ වෙහෙදවන්නේ? සංකාර ගොඩනගන මම මේ මහ දුක් තුනක් නේද මේ ගොඩනගන්නේ ඒක ඒ දුක් තුනේ නිදහස් කරලා ඒ දේ දුක් තුන විඳගෙන ඉන්නකොට ඒකෙන් යම් මොහොතකට නිදහස් කරලා දෙන්නේ අභිසංකාර නිසා නේද මම මේ අභිසංකාර වඩන්නේ හැබැයි අභිසංකාර වැඩි වීමෙන් මට දුකින් සදහරම නිදහස් වීමක් නැහැ නේ ඒ මොහොතේ දුකින් නිදහස් වෙලා ආයි මාව දුකකට නෑදලා දාන ඒ කියන්නේ දුකින් නිදහස් වෙන්නත් මම දුකක් නිවිඳින්නේ ආයි ඇයි සංකාර දුක්කේ එහෙනම් පින්වදිනේ ලෝකයේ දුක මත පිහිටලා දිනවා කියප එක ආය අහන්න දෙයක් තියෙනවද? එහෙනම් දැන් මට කියන්නේ එක සැපයක් ලෝකේ තියෙන. ලෝකයට සම්බන්ධ එකම එක සැපයක්වත් තියෙනවද? තුවාලයක් මේ දදයක් තියෙන එකගේ දදේ කහනකොට සැපයි තමයි උට. ඒ දදේ කහනවා කියන්නේ මොකද්ද? අභිසංකාරයක් නේද වඩන්නේ? කාය අභිසංකාරයක් වඩනාගෙන මේක කහනවා. ඒ කහන මොහොතේදී ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? හේතුවක් නිසා තමයි පිංගුතුනි ඒ සැපේ උපදින්නේ. ඒ උඩ තියෙන හංකඩේ ගැලවිලා ගියාට පස්සේ ආයි කැහුවොත් එම් මොකද වෙන්නේ? තව දුරටත් සැප දෙන්නේ. නෑ දැන් එතනින් එහාට වේදනාව එන්නේ. වේදනාව කිව්වේ දුක් වේදනාවක් දැන් එන්නේ. දුකක් එන්නේ දැන් සැපයක් නෙමෙයි. එහෙනම් ඒ උඩ තුනී හැමක් මොකක් හරි ඒකට අදාළ මොනව හරි වෙලා තියෙන වෙලාව ඒ කරුණු ටිකේ එකතුව තමයි දදේ කියලා කිව්වේ. එහෙනම් දදේ කහනකොට තමයි ඒ සැපය ආවේ. එහෙනම් යම් ස්පර්ශයක් තියෙනවා නම් ඒ ස්පර්ශයෙන් තමයි ওই වේදනාව කියන එක ජනිත වෙන්නේ. ස්පර්ශය තියෙනකන් විතරයි වේදනාව හැදෙන්නේ. ඒකයි දකින්න ඕනේ වේදනාව කියලා කියන්නේ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඔන්න ඕවා තමයි පින්වදිනී භාවනාවේදී මෙනෙහි කරන්න තියෙන්නේ. වේදනාව කියලා කියන්නේ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. ස්පර්ශය තියෙනකන් ස්පර්ශ තියෙනකම් වේදනා තියෙනවා ස්පර්ශ නැති වෙච්ච ගමන් වේදනා නැහැ ස්පර්ශය හැදෙන්නේ තම් හේතු ටිකකින් නම් ඒ හේතු ටික නැති වෙනකොට ස්පර්ශය නැහැ ස්පර්ශය නැත්නම් වේදනා නැහැ දදේ ගන්න. කහනවා කහනවා කහනවා කහනවා. අර මේ නියපොතු ටික අර දේ ස්පර්ශ වෙනකොට වේදනා ජනිත වෙනවා. ඊට පස්සේ අර ඒ හැම ගැළවිලා යනවා නියපොතුත් එක්ක. දැන් මොකද වෙන්නේ? දැන් තියෙන වෙන වේදනාවක් ඇයි ඒ? දැන් වෙනවීමක් ඇයි? දැන් අරහංකඩේ ගිහිල්ලා දැන් දුක්ඛ වීමක් දැනෙන්නේ ඇයි? හැබැයි තාමත් ඒ වීම දැනෙන්නේ මොකෙන්ද? ස්පර්ශේ. එහෙනම් පිංගතුනි ඔය වේදනා ඒකයි දැනගන්න ඕනේ. මොකද මේ හැම එකක්ම කරන්නේ මොකටද? වේදනා සංඥා ගන්න. ඇතුළට. වේදනා සංඥාවල. වේදනා සංඥාවලට දැඩි ලෙස ඇලුම් කරලා තියෙන නිසා තමයි මේ හිත හටගන්නේ. වේදනා සංඥාවලට ආහාර වන නිසා තමයි කයක් හටගන්නේ. කයක් කියලා කිව්වේ ඇස කන නාසය දිව ශරීරය. ඔය ටික හටගන්නේ. වේදනා සංඥා ගන්න බෑ ඒව නැතුව. එහෙනම් අද ඔබට ඇස් දෙකක් තියෙන්නේ වේදනා සංඥා ඇතුළට ගන්න ඕනේ හින්දා. ඒ කියන්නේ විඥානයේ ආහාරයේ වශයෙන් වේදනා සංඥා පුළුවන් තරම් ගන්න ඕනේ. හිතක්වත් ජීවත් වෙන්නේ නැහැ පිංගුදෙන හිතක් ඒ කියන්නේ මේ පාරිශුද්ධ වෙච්ච හිතකුත්. ඔය වේදනා සංඥා කියන ආහාරය නැතුව පවතින දින කීයද? 7යි. එතනින් එහාට පවතින්න බෑ මැරෙනවා. මරනවා කියන්නේ විරුද්ධ වෙනවා. ඒකයි රහතන් වහන්සේ දින 7ක් විතරයි මක් වෙන්නේද? නිරෝධ සමාපත්තියට සම්බන්ධින්නේ. කොහොම නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ වේදනා සංඥා නවත්තලා තියෙන්නේ. නවත්තලා හිටිය හැකි කොච්චර කාලයක්ද? 7ක්. එතනින් එහාට ගියොත් එහෙම සිත්තේ නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ පිරිනමන පාර. එහෙනම් පිංගදින මේ අවසානයේ මේ දැන් ඔය ධ්‍යාන මට්ටම ගැන කතා කරොත් එහෙම දැන් මම මේ වෙලාවේ තව එක කාරණාවක් කියන්න. මේ අපි මේ සතිය අපිට නිකන් පැන නැගීච්ච කාරණාව. මේ ධ්‍යාන. පිටුදුනේ ධ්‍යාන කියන දේවල් නිවන් දකින්න උපකාරී වෙනවා. මම නෑ කියන්නේ. ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව හොඳට අවබෝධයෙන් බැලුවොත් එහෙම කමඨහනක් මෙනෙහි කරන්නයි තියෙන්නේ. කමඨහනක් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඔය කමඨහනක් කියන්නේ මොකද්ද? කර්මස්ථානයක් කියන්නේ මොකද්ද? කර්මය අස්ථානගත කරනවා. දැන් ඔහොම කිව්වට තේරෙන්නේ නැත්නම් කර්මස්ථානයකින් කරන්නේ, ඒ කියන්නේ කර්මස්ථානයක් කියන එක පිංගතුනේ ඒ කාන්තෙන්ම නිවන අරමුණු වෙලා තියෙන්නම ඕනේ. එහෙම නැති එකම එකක්වත් කර්මස්ථාන නෙවෙයි. කර්මස්ථානයක ඔබට පුළුවන් මෙතනින් යනොත්නම් කර්මස්ථාන ගොඩනගා ගන්න. මේ කියන දේ හොඳට අහගෙන හිටිය. කර්මස්ථානකින් වෙන්න ඕනේ කරුණු දෙකක්. එකක් තමයි ලෝකෙන් ඈත්වීමත් නිවනට හාවීමත්. ඔය කරුණු දෙක සිද්ධ වෙන්න ඒ කියන්නේ නිවනේ තියෙන සාරත්වයේ දැකීමත් ලෝකයේ තියෙන අසාරත්වයේ දැකීමත් කියන කරුණු දෙක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් පින්වතුනි ඒක නිවන් දකින්න කර්මස්ථානයක් නෙමෙයි. නීලෝ කසිනේ කියලා කසින භාවනාවක් තියෙනවා. නිල් පාට දෙයක් දිහා බලාගෙන නිල් පාටට හිත මෙහෙණි කරනවා. ඊට පස්සේ පින්වතුනි ඒ කෙනා චතුර්ථ ධ්‍යාන සමාධියට සම්වදිනකොට ඒ කෙනා අපේ චතුර්ථ ධ්‍යාන සමාපත්තියේ ඉන්න වෙලාවේ මේ ඔක්කොම ආස්වාස ප්‍රස්වාසත් වහිනයි. නමුත් ඒ කෙනාට නැගෙනව මොනවද? සංඥා. සංඥා වේදනා සංඥා කියන දෙක නැගෙනවා ඒ කෙනා. ඒ කෙනාට දැනෙනවා සංඥාවක් විදිහට මේ ශරීරය. මේව ඔබ අත්දැකීම් ලබයි. ඒ කෙනාට තනිකරම පිංගුතුනි ආලෝක කදම්බයක් විදිහට. හැබැයි මොන පාටද දැන්? නිල් පාට ආලෝක කදම්බයක් විදිහට. ඒ නිලෝකසිනේ තමයි මෙයා මේ ප්‍රබල කරන්නේ. නිල් පාට ආලෝක කදම්බයක් විදියට මේ මුළු ශරීරයම දැනෙනවා. පේනව හැම නෙමෙයි. සංඥාවක් වශයෙන් දැනෙනවා. එහෙනම් දැන් මොකද්ද මේ? වේදනා සංඥා එතනක් තියෙනවා. එකම ඒ කියන්නේ ඇඟ කඳවල් වෙන්වෙන්ව නෙමෙයි. ඔළුවක් තියෙනවා එහෙම දැනෙන්නේ නැහැ. අතපයක් තියෙනවා එහෙම දැනෙන්නේ නැහැ. එකම ආලෝක කදම්බයක් වශයෙන්. දැන් ඔය චතුත් අධ්‍යානයේ ප්‍රනීත ලෙස වැඩුවොත් ඔය ආලෝක කදම්බේ විදු විහිදුවන්න පුළුවන්. මහා ප්‍රදේශයක් නිල් පාට කරන්න පුළුවන්. සමන්ගේ ශරීරය ලෙස ඒ ආපු ආලෝකධම්මේ විහිදුවන්න පුළුවන් ඔන්න. ඉතින් එහෙම ක්‍රමවේද තියෙනවා. ඒව කරන්න යන්නේ නැහැ බෞද්ධ පිරිස. බෞද්ධ පිරිස ආ නිල් පාට ලිදකට දකින්නේ. බෞද්ධ චතුර්ථ ධර්මයන් ගොඩනගුණා නම් ඉතින් ඉහන මොකද කරන් තියෙන්නේ? වහ වහ ඉතුරු ටික කරගන්න හොස්මටි යන්නේ ඉතින්. නේද? ඉනි වගේ මුදුන් පෙත්තටම නැගලා කියන ඉනිමක දහම් පල්ලයට කියලා. අවන්නේ ගොඩ වෙන්නේ නැතු. එහෙම හරියන්නේ නැහැ. ඒක නිසා අපි හඳුනේ බෞද්ධ කවදක්වත් ඒව කර කර ඉන්නේ නැහැ. නමුත් ධානලාභී ඍෂිවරු ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් මේ දේවල් කරන්න. ඔව වීදුවල පතුරු වල ඒව කරන්න පුළුවන්. නමුත් මේ වේදනා සංඥා ගන්නවා කියන එක එතනට යන කනොත් තියෙනවා. එහෙනම් පින්වතුනි මේ ධානවල වැදගත්කමක් නැත්තා නෙමෙයි. ඔබ කරුණාස්ථානයේ වඩනකොට ඔබට ධාන වැඩි. අය අමුතුවෙන් ධාන වඩන්න දෙයක් නැහැ. හරි. මම ඔබට කතා කරනවා එන්න භාවනා කරන්න. එන්න භාවනා කරන්න කියලා කතා කළා. කියනවා දැන් මම ඔබට මේ ධාන ලබන්න උදව් කරන්නයි යන්නේ. ආ ඔයා වමින් මම දැන් ඔයාව ප්‍රථම ධානයට ගන්නයි යන්නේ. ආ මම මේ කියන එක දැන් කරන්න. ඔන්න ඔයා දැන් ප්‍රථම ධානය. දැන් මට පුළුවන් ද එහෙම කරන්න? එහෙම පුළුවන් නම් පින්වතුනි මම චතුත්ථ ධානයට සම්වැදිලා එදිනෙත් උඩට ගිහිල්ලා මේ වැඩේ කරගෙන ආවර වෙනවා. එහෙම කළා ඔක්කොටම කතා කර කර මේක දෙනවා පුළුවන් තරම්. එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඔබගේ හිත මට හදන්න පුළුවන් එකක් නෙමෙයි. මට මොකද්ද කරන්න පුළුවන්? මට පුළුවන් කර්මස්ථානයේ විග්‍රහ කරලා දෙන්න. මම කර්මස්ථානයේ විග්‍රහ කළාම ඔබ මොකද කරන්න ඕනේ? ඒ කර්මස්ථානයේ වඩනවා. පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවේ නම් තියෙන්නේ ධර්මයේ අවබෝධ වෙන මොහොතක් මොහොතක් ගානේ සමත විදර්ශනා යුගනද්දව නැගිනවා කියලා. එහෙනම් දැන් සමතේ වඩලා විදර්ශනාවට යන්න ඕනේ කියලා එකක් කොහෙ හරි තියෙනවද? එහෙම එකක් නැහැ. කෙනෙකුට ඕනම් පුළුවන් එහෙම කරන්න. කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රථම ධානයේට වඩා ද්විතීක ධානයේ හිත පැහැදිලි. තෘතීක ධානයේ හිත පැහැදිලි. චතුර්ථ ධානයේ හිත පැහැදිලි. එහෙනම් යම් කිසි කෙනෙක් චතුර්ථ ධානයට සම්වැදුනහම එතනින් එහාට හරි ලේසි මේක අවබෝධ කරන්න කියලා. බොරුවක් නෙමෙයි ඒ කියන්නේ. ඒක ඇත්ත. දැන් කවුද චතුර්ථ ධානයට මේක නගලා දෙන්නේ? කාටවත් පුළුවන් ද ඒක කරන්න? ඒක කරන්න බෑ කාටවත්. එහෙනම් ඒක කරන්න පුළුවන් කාටද? තමන්ට. එහෙනම් දැන් ඒක කරන්නේ නීලෝකසිනී හරහාද? බය නැද්ද නීලෝකසිනී හරහා ඒක කරන්න? ඇයි? ද්විතීක ධානයේ මලොත් වඩලා තියෙන්නේ මිත්‍යා දැහනක්නේ. එහෙනම් මොකෙන්ද වඩන්න ඕනේ? කමතහන. ලැබිච්ච කර්මස්ථානයේ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට පින්වතුනි ආයි මෙනෙහි කරන්න ඕනේ නැහැ. හිත සමාහිත වෙනවා. අන්න මොකද උනේ? ප්‍රථම ධානයෙන් සම්වැදුනා. මුලින්ම ප්‍රථම ධානයෙම හොඳට සමාහිත වෙලා තියෙනකොට ප්‍රථම ධානයට යනකොට මොකද වෙන්නේ? සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං. මොකද උනේ? විතක්ක විචාර නැගිනෝ. ඒ විතක්ක විචාර නැගෙනකොට ප්‍රීතිය සහ සුවය ඇඟට දැනෙනවා. ප්‍රීතියවත් හිතක් ප්‍රීතිය වෙනවා. ඒ වගේම මහා සුවයක් දැනෙනවා ඇඟට. අන්නේ දැරිලා මහ විවේකයෙන් යුක්තව. ඒ කියන්නේ හිත අරේ මෙහෙ දුවන්නේ නැහැ. බොහොම විවේකයි. විවේකයෙන් යුක්ත ඒකාග්‍රතාවයකින් ඉන්නවා. ඊට පස්සේ ඔය ධානයේ තීව්‍ර කළා. ඔය ධානයේ වඩලා. ඕක එතනින් එහාට තව එකක් උඩට උස්ස ගන්න පුළුවන්. ඒක උස්ස ගන්න පින්වතුනි මේකේ හොඳට වැඩෙන්න ඕනේ. ධාන වසීකෘතතා කියලා තියෙනවා. මේ ධාන වසී කරගන්න ඕනේ තමයි. වසී කරගන්නවා කියන්නේ එහෙනම් ධ්‍යාන හොඳට පුහුණු කරගන්න ඕනේ සුසර කරගන්න ඕනේ ධ්‍යානයක්. ප්‍රථම ධ්‍යානයේ හොඳට සුසර වෙනකොට ඔබට පුළුවන් එතනින් එහාට හිත තියන්න ද්විතීක ධ්‍යානයට. ඒක හොඳට සමාහිත වෙනකොට හිත පිංගුතිනි මොනක මොකටද දැන් හිත සමාහිත වෙන්නේ? කර්මස්ථානෙ. මොකද්ද කර්මස්ථානෙ? ලෝකේ අසාරයි නිවන සාරයි. ඒක තමයි කර්මස්ථානෙ. දැන් මොකද වෙන්නේ? දැන් කටින් කියන්න දෙයක් නැහැ. කටින් කියන්න දෙයක් නැහැ ද්විතීක ධානයට යනකොට. අවිතක්කං අවිචාර. එහෙනම් අවිතක්කයි අවිචාරයි. ඒ කිවි විතක්ක විචාර නැහැ. විතක්ක විචාර නැහැ කියලා කියන්නේ වචී අවිසංකාර නැගෙන්නේ නැහැ. වචී සංකාර නැගෙන්නේත් නැහැ. දෙකම නැහැ. වචී සංකාර හෝ අවිසංකාර නැගෙන්නේ නැහැ දැන්. ද්විතීක ධානයේ ඉන්නකොට කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔබට කොහොමද කියලා. උත්තරයක් දෙන්න බෑ. ඇහෙනවා. හැබැයි උත්තරයක් දෙන්න බෑ. ඇයි උත්තරයක් දෙන්න බැරි? විතක්ක විචාර නිරෝධයි. ඒ මොහොතට. සමාධියක හිත තියෙන. මොකක් පිළිබඳව දැන් හිත සමාහිත උනේ? කර්මස්ථානේ. මේකයි ක්‍රමේ. කර්මස්ථානේට තමයි ඔන්න හිත දැන් සමාහිත උනේ. මුලින්ම වඩනකොට මොකද වෙන්නේ? දැන් කියනවා, දැන් හිතනවා ඉතින්. කාය අභිසංකාර අසාරයි. නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා. අපි හිතමු දැන් එහෙම වඩනවා කෙනෙක්. එහෙම වඩනකොට එකපාරට සද්දයක් ඇහෙනවා කොහෙන් හරි. එතකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් ඒකට කන්, ඒකට කන යනවා. කන දීලා, කන ගියා විතරක් නෙමෙයි. ඉතින් කන දීගෙන ඉන්නවා ඊට පස්සේ. චුට්ට වෙලාවක් මේ තප්පරයක් වෙන්න පුළුවන්. තප්පරයකින් තමයි ආයේ එන්නේ. දැන් මොකද වෙන්නේ? කර්මස්ථානයේ හිත නැගෙන්නේ නැහැ ඉතින් මුල් කාලේ. ඕක හැබැයි මුල් කාලේ හිත නැගෙන්නේ නැහැ කියලා අතහැරලා දාලා හරියන්නේ නැහැ. වීරිය ඕනේ ඒකට. මේක වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට පිංගුතිනි මේක ဒုတိයක ධානයේ නග ගන්නවා. එහෙම තමයි මේක එන්නේ ක්‍රමක්‍රමයෙන්. කරන්න ඕනේ කවුද? තමන්. මේ භාවනාවල් කරලා පිස්සු හැදෙන්නේ නැහැ කාටවත්. පිස්සු හොඳ වෙනවා. හිත සමාහිත වෙනවා. ဒုတိයක ධානයට ගියා. දැන් ආයේ කතා බහක් මොකුත් නැහැ. කතාව තහම් මුලින්ම ඉවරයි. ඒ ධානයේ ඉන්නක. මොකද කතා හදන්න, කතා කරන්න, වචන හදා ගන්න ඕනේ නැතුලේ. ඒව බඳින්න බෑ. පබඳුම නැහැ. පබඳුමක් නැත්තම් ගීතයක් නැහැ. කතාවක් නැහැ මොකද. එහෙනම් දැන් හිත සමාහිත වෙලා තියෙනවා කොයි මට්ටමටද? ද්විතීක ධාන මට්ටමට. දැන් එහෙනම් ඒ මට්ටමෙන් දැන් කර්මස්ථානේ වෙනෙහි කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ ද්විතීක ධානයේ සම්බන්ධය උකට අවිතක්කං අවිචාරං සමාධිජං ප්‍රීතිසුඛං. මේ ප්‍රීතිය සුඛය කියන එක දැනෙනවනේ. දැන් මොකද වෙන්නේ? ඉතින් ඒකත් ප්‍රශ්නයක්නේ දැන්. ප්‍රීතිය සුඛයට පොඩ්ඩක් ඇලිලා. ඒ කියන්නේ දැන් හිත සහමුලින්ම කර්මස්ථානෙට දෙන්න බෑ. ඇයි? අර ප්‍රීතිය සුඛය කියන එක දැනෙනවනේ. දැන් මේ හදන්නේ පින්වතුනි. බේත් බොන්න බෑ කියලා කෑ ගහන ළමයෙක්ව අල්ලගෙන. හතර දිනක එක විතර අල්ලගෙන ඉඳලා උට මේ බේත් පොවන්න හදන්නේ මේ. කවුද මේ බේත් බොන්න බැරි ළමයා? හිත. එයා වේදනා සංඥා අල්ලනවනේ. අර අර දැනෙන සුවේ සහ ප්‍රීතියේ මොනවදලනවද? වේදනා සංඥාල්නවා එයා. දැන් හිතලා බලන්න මේ පුතග්ජනේගේ හිත නම් ආයේ කියලා වැඩක් නැහැ. මේ මම මේ කතා කරන්නේ මේ විදිහට ආර්ය උත්තමයේගේ හිත. ඒකට වේත් පවා ගන්න දින අමාරු. අර මෑන් ඔක්කොම අයින් වෙලා විවේකයක් පහු කළා. සමාධියට ගිහිල්ලා. නමුත් දැන් අල්ලනව මොනවද? ඊට පස්සේ මොකද කරන්නේ? මේක හරියන්නේ තව ටිකක් තීව්‍ර කළා නගිනවා තුතීක ධානයට. නගිනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය හරි. ප්‍රීතිය අයින් කරගත්ත යන්න. දැන් සුවයෙන් ඉන්නවා. හැබැයි කර්මස්ථානයේ වැඩ. ඒත් මොකද කරන්නේ? ඒත් හරියන්නේ ඇයි? මේ සම්පූර්ණ නිශ්චලතාවයට එන්න බෑ තාම. දැන් මොකද කරන්නේ? එතනත් ඉඳලා හරියන්නේ නැති නිසා අන්න එතනින් එහා උඩට අඩිය තියෙනවා. ඒක තමයි චතුර්ථ ධානය කියන්නේ. ඒ කිව්වේ මොකද්ද? දුක්ඛස්සච පහනා සුඛස්සච පහන. පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධිං. චතුර්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. දුක්ඛස්සච පහනා සුඛස්සච පහන. දැන් මොකද වෙන්නේ? ශරීරයේ සුඛ දුක් දැනෙන්නේ නැහැ. ඒව අල්ලන්නේ නැහැ දැන්. පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. මොදුනේ දැන්? දොම්නස් සොම්නස් සහගත තත්ත්වයන් අල්ලන්නේත් නැහැ දැන්. උපේක්ඛා සතිපාරිසුද්ධි. දැන් මොකද උනේ? දැන් උපේක්ෂාවට පත් කරගෙන. හැබැයි මෙයා වේදනා සංඥාලනේ නතර කරන්නේ නැහැ ඒත්. උපේක්ෂාවට පත් කරගෙන ඉන්නවා හිත. උපේක්ෂා සහගතයි. අරවට මේවට ඇලෙන් ඒ අර අර සුඛ වේදනාවටවත් ඒවටවත් ඇලෙන්නේ යන්නේ. ඒ මට්ටමට දැන් ඒ තරමට හිත සමාහිත වෙච්ච තත්ත්වයක් මේක මේකට. එතකොට දැන් මේ ළමයාට හෙල්ලෙන්න බැරි වෙන්න අල්ලගෙන එකෙක් දිවත් අරගෙන එළියට අදගෙන ඉන්නේ දැන්. දැන් මොකද කරන්නේ? දැන් මට ඕක කියනකොට මතක් වෙන්නේ හොඳ මේකක්. අපි පොඩි කාලේ මම දැක්කා මේ හරකෙක්. මේ හරකා රබර් වත්තකට පැනලා තනකොළ කකා ඉඳද්දි රබර් කිරිවිලා. දැන් හරක මැරෙනවනේ. දැන් අයිතිකාරයට ලොකු ප්‍රශ්නයක්. ඉතින් ගමේ ඒව ගැන දන්න පිරිස් ඇවිදilla වෙරළු කොළ කොටලා මේ හරකට පොවනව බලෙන්. වමනේ දාන්න අර ටික. වෙරළු කොළ කියන්නේ හරි තිත්තයිනේ. වෙරළු කොළ කොට කොට කට්ටිය කොට කොට දෙනවා ඉතින් මේ සතාව බේරගන්නේ. දැන් රබර් කිරි ඇතුලේ මිදුනොත් එහෙම මොකද වෙන්නේ? මැරෙනවනේ. වෙරළු කොළ කොටලා කොටලා කොටලා කොටලා ඒක බෝතලයකට දාලා කකුල් ඔක්කොම මේ සතා බොන්නේ නැහනේ. උටත් තිත්තයිනේ මේක. සතායි කකුල් ඔක්කොම බැඳලා බෙල්ල ගාවට එනකන් කඹේ දාලා බෙල්ලත් ගහේ බැඳලා කොට කරලා හොඳට එක්කෙනෙක් මෙහෙම මේ අර දත්තියෙන් අල්ලලා මෙහෙම කර කට ඈත් කරලා අර අරක ඔබනෝ ගිරියසට අර බෝතලේ ගොඩ ගාලා අරක ඔක්කොම යනවා බඩ ඇතුළට අර වෙරළු කොළ කොටලා ෆෝන් එක මොකද ඒක එළියට දාන්නේ ඔන්න ඔයගේ දෙයක් තමයි මෙතන වෙන්නේ මුට කොච්චර කිව්වත් මූ මේක ගන්නෑ ගන්නවා චුට්ටක් එහෙනම් චතුත්ථ ධානයේ වැදගත් වෙන්නේ ඔන්න ඕක නිසා චතුත්ථ ධානය කියලා කියන්නේ මොකක්ද බෙල්ලත් කොට කරලා හොඳට බැඳලා තියෙන්නේ ගහට කකුලුත් හොඳට බැඳලා තියෙන්නේ කටත් ඇරලා තියෙන්නේ දැන් තියෙන්නේ මොකක් ඉතනද දැන් බෝතලේ තිබ්බ ගමන් බොස් ගාලා ඇතුළට බහිනවා මේ ටික ඒක තමයි චතුත්ථ ධානය කියන්නේ එහෙනම් චතුත්ථ ධානයේ වැදගත් හැබැයි චතුත්ථ ධානයේ මේ කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ චතුර්ථ ධානයේ ලබන්න වෙන ධාන ක්‍රමවලින් මහන්සි වෙන්න උත්සාහ කරන්න එපා. කර්මස්ථානයේ වඩන. කර්මස්ථානයේ වඩනකොට අත්දැකීම් සහිතව ඔබට පුළුවන් ස්ටෙප් එකකින් ස්ටෙප් එකට යන්න. මගමල ප්‍රශ්නයක් නෙයි. ඇයි? කර්මස්ථානයේ වඩලාලි මලේ. නීලෝකසිනිය වඩලා මේ මල නෙමෙයි. දැන් ඔක එක දවසකින් වෙයි කියලා හිතනවා. කියන්න බෑ. සංසාරයේ අතිසි පුරුදු කරලා තිබුණා නම් ඉඳගත්තා මෙන්න ප්‍රථම ධ්‍යාන දෙතිය ගත්ත දෙතිය ගන්න චතුර්ථ ධ්‍යානෙටත් ගිහිල්ලා. එහෙම නැත්තම් මුලාවටපත් වෙන්නත් පුළුවන්. ගුරුවරු ඉන්න හැම මුලා කරන. පිරිස තියාගන්න. කෙනෙක් භාවනා කරගෙන ඉන්නකොට කියනවා මේ හරි මට තියෙන ඇඟ දැනෙන්නේ නැතුව වගේ යනවනේ. ඇඟක් නැහැ වගේ දැනෙනවා. ආ චතුර්ථ ධ්‍යානෙ. නේ දැන් චතුර්ථ ධ්‍යානෙ කියලා කියනවා. ඇයි ඇඟ දැනෙන්නේ නැතුව කියන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ නම් කියලා තියෙන්නේ මොකද්ද? එකම ආලෝක කදම්බයක් විදිහට තමයි ඒක Tamanට දැනෙන දෙයක්. දැනෙනවා මහා මේ කෙලිම ආලෝකයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම. හිතන්න සුදු පාට ප්ලාස්ටික් බැරල් එකක් කෙලින් කරලා. ඕක ඇතුළේ ටියුබ් ලයිට් එකක් දානවා. සුදු පාට එළියේ එළියට විහිදෙන ප්ලාස්ටික් බැරල් එකක් තියෙන ඔවගේ ඒ වගේ බැරල් එකක් මොකක් හරි අරගෙන ඕක ඇතුළට ටියුබ් ලයිට් එකක් දාලා ඕක පත්තු කළොත් එහෙම මොනවද පේන්නේ? එකම එලි කඳක් පේනවා. අතපහේම වෙන් වෙලා පේනවද? එහෙම එකක් නැහැ. ඒ තමයි කියනවා චතුර්ථ ධානයේ ස්වභාවය. එහෙම තමයි චතුර්ථ ධානයේ දැනෙන්නේ. දැන් දැනෙන්නේ කාටද? දැනෙන්නේ කාටද? හිතට. එහෙනම් එයා තාමත් වේදනා සංඥා ගන්නවනේ. ආ මං ඉන්නවා. මම නැතු වෙලා එහෙම නැහැ. මං ඉන්නවා ඔය. බලපන්. මෙහෙම ඉන්නේ දැන්. අත එහෙම ඉන්නේ. බලන්න දැන් අත කියලා එහෙම අතක් නැහැ. එහෙම එකක් ඉන්නේ නැහැ. ඒවෙන් අයින් වෙලා ඉන්නේ. ඉතින් මේකයි ක්‍රමවේදය. එහෙනම් මේකට දැන් ඇඟක් ඇඟ පොඩ්ඩක් නොදැනි යනවා කියලා කියන චතුර්ථ ධානය. දැන් ඉතින් මොකද වෙලා ඉන්නේ? ඉතින් එතනින් හරි හිතාගන්න මම චතුර්ථ ධානය ඉන්නේ කියලා. සමහර පිරිස් කියනවා මම නේව සංඥා නා සංඥා යතනෙල ඉන්නේ. මට හොඳටම විශ්වාසයි පින්වතුනි. ඒ පින්වතුන් නේව සංඥා නා සංඥා යතනෙ ඉන්නවා නම් මේ වෙනකොට ඒ බින්ගතුන්ගේ ස්වාමි පුරුෂයා හෝ විරිඳ පොලිසිය මේ ඉස්ත්‍රිතාලට කෝල් කරලා ඇම්බියුලන්ස් ගෙනහල්ලා ඇයියේ චතුත්ථ ධ්‍යාන සමාපත්තියෙන් එහාට යනකොට මොකද වෙන්නේ හුස්ම ගන්නෙත් නැහැ මේක හුස්ම ගන්න නැහැ මේක මැරිලානේ කියලා කෝල් කළා හැබැයි කියන්නේ නේව සංඥා නා සංඥා ඇතන ඉතින් කොහේ ආපු මුලාවක්ද සමහර අපි ඉතින් හිතමු ඉතින් ඇත්තටම ඇති කියලා එතකොට හරි ඒක තමයි කරන්න තියෙන්නේ එම කවුරු හරි කියනකොට හිතන් දින ඇත්තටම ඇති. නමුත් ගන්න දෙයක් නැහැ. ඇයි ඒ? තව කෙනෙක්ගේ නේව සංඥා නා සංඥා ඇතෙනින් ඔබට නිවන් දකින්න බෑ. එහෙනම් ඔබ ඒක වඩන්න ඕනේ. මේක වඩන්න පිංගදින එකපාර කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඔබ දහම් අහලා ඉන්නේ. දහම් අහලා ඉන්න ඔබ එතනින් එහාට උත්සාහ කරන්න ඕනේ මේ අහපු දහම් වර්ධනය කරන්න. මේ අහපු දහම වඩන්න. දැන් ඔබ පළවෙනි දෘෂ්ටියෙ මිදිලා ඉන්න ඕනේ මේ වෙනකොට. නැත්තම් පින්වතුනි මෙච්චර කාලයක් බොරුවක් කරන්න බෑ. මෙච්චර කාලයක් බොරුවට මේක කරන්න බෑ. හැබැයි ඒකත් ඔබගේ හිත තමයි දන්නේ. පාටි වලට එන්න වගේ ආද බන දිනවා අපියන් අපියන් කියලා එහෙම එන පිරිසක් එහෙම ඉන්නව නම් මොකද වෙන්නේ? එහෙම ඉන්නව නම් හරියන්නේ නැහැ. හැබැයි අවංකව මට නිවන් දකින්න ඕනේ මේක කිසි හරයක් නැහැ. මේ හරයක් නැති ලෝකෙ මම මොනව කරන්නද මේ ඉඳගෙන? ඕකම නම් හැමදෙස්සම Tamanට දැනෙන්නේ. අන්න එහෙනම් පින්වදිනේ ඔබට මාර්ගඵලයක් මේ වෙනකොට ඉතින් ලැබිලා වෙන්න ඕනේ. ඔබට එහෙම හැංගෙනවනම්. ආය හැබැයි ඔක ඉතින් කාටවත් කියන්න දෙයක් එහෙම තියනවද? අනේ නැහැ. මේ ළඟදී ඉතින් එක මේ ලන්ඩනයේ වාසය කරන ඉතින් මේ යාළුවෙක්. ඉතින් ඒ ආයත මේ ඒ ආයතේ එක දවසක් මම එහෙ යනකොට ධර්මයේ ගැන ඉතින් විවිධාකාරයෙන් කතා කර කර ඉන්නකොට ආවල් හාමුදුරුවන්ගේ නම් මෙලෝ වැඩක් නැහැ. ආවල් හාමුදුරුවන්ගේ නම් මෙලෝ වැඩක් නැහැ. ආදිවාසීන් ආර හාමුදුරුවන් නළුවෙක් නේ. ආදිවාසීන් දේවල් ඉතින් දන්නේ නැද්ද ඉතින්? මිනිස්සු කතාවට ගියාම ස්වාමින් ඒ කියන්නේ සංඝරත්නය කියලා කියනකොට මිනිස්සුන්ගේ හිතවලට එන සංඥාව බොහොම නරකතර හැරිලානේ තියෙන්නේ. ඒ හරෝලානේ තියෙන්නේ. දුස්සීල වික්ෂූලු. දුස්සීල වැඩ කරලා. සිල්වත් වික්ෂූන් වහන්සේලා ගැන මම මේ කියන්නේ. එහෙනම් කාරවල කිසිම වික්ෂූන් වහන්සේ නමකට මට දොස් කියන්න බෑ. ඇයි ඒ? මං කියන්නේ සිල්වත් වික්ෂූන් වහන්සේලා ගැන නෙමෙයි. දොස් කියනවා නම් එතකොට ඒ වෙනුවෙන් කේන්ද්‍ර ගිය කෙනෙක් වෙන්න එපා. ඒක නිසා. එහෙනම් දුස්සීල මහණුන් විසින් මේ දේවල් විනාශයටපත් කරලා තියෙන්නේ. ඒක නිසා අද හාමුදුරුව කෙනෙක් කියලා කියපු ගමන් මිනිස්සුගේ හිතවල ලැගෙන සංඥාව බොහොම දරුණු සංඥාවක්. අම්මේ පන්සලෙන් කෝල් එකක්. මන් නැහැ ගියහම ඔය මේ ආවාසය හදන්න සල්ලි ඉල්ලනවා ඇති. එක්ක එහෙමයි. හිඟා කන જાතියක් බවට පත් වෙලා. මේ උත්තම සංඝයා වහන්සේව. ඉතින් මන් දන්නේ නැහැ කොහෙන් කොහොම ආරම්භ වුණාද ඔවා කියලා. ඒව ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මේ ගිහි ජනතාව නගන දොස්. ශාස්ත්‍රුන් වහන්සේ ඔවා ගෙඩි පිටින් කියලා තියෙනවා. ගෙඩි පිටින් කියලා තියෙනවා. එහෙනම් ඒව නෙමෙයි කරන්නේ. හරි ඒ කොහොම හරි ඒ පිරිස එහෙම කතා කර කර හිටියා. ඉතින් මගෙන් ඇහුවා. ඔය අය දන්නේ නැහැ පිංගොතනේ මම මේ කරන දේවල්. මං කිව්වන්නේ මේවා බෝඩ් ගහන වැඩ නෙමෙයි. කන්නකෝ කිව්වා. මං කිව්වා මම කාලා ඉන්නේ කියලා. බ්‍රිටිෂ් නේ. ඉක්මනටම කනවනේ. මං කෝ ඔව් 6ට විතර කනවා. දැන් කියන්නේ කබලින් කහර ආහාර නිරෝධ කරන්න ඕනේ නේද? මං එතන පිස්සෙක් වෙන්න ඕනේ නැහනේ. සාමාන්‍ය මිනිසෙක් වුණාම හරි. ඒක තමයි ක්‍රමවේදය. උත්තරීතර මානුෂීය ගුණධර්ම ඒව නොතේරෙන පිරිසට කියන්න යන්න එපා. ඒක තරේම මතක තියාගන්න. ඉතින් මම කිව්වා මගෙන් ඇහුවා මේ හොඳ මේ පණ තියෙන මේකක් නැද්ද පොඩ්ඩ හරි ස්ට්‍රෙස් ඉතින් හොඳ සල්ලි තියෙන පිරිසේ බොහොම තල්ලිකාරයෝ උදේ ඉඳලා ඉතින් වැඩ කරලා හරි මහන්සි ඉතින් මේ ස්ට්‍රෙස් හරියට මේ බන එහෙම තියෙන එකක් නැද්ද කියලා ඒ මල්ලිලා මොනවද අහන්නේ ආදිවාසීන් ඉතින් ඇහුවා ඉතින් අහනකොට මම කිව්වා අපි නම් අහන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන බන කියලා ධර්මයයි ඔබයි ඒක දාලා දුන්නා YouTube එකේ මෙන්න මේක ධර්මය ඔබයි කියලා ගැහුවාම ඉතින් එනවා අහන්න ඉතින් අපිත් ඒක තමයි අහන්නේ මේ එහෙම කියලා මේ ළඟදි දවසක් මම ආයේ ගිහාම මට කියනවා මල්ලි කියලා වැඩක් නැහැ මල්ලි අපි මෙච්චර කල් බණ ඇහුවා මල්ලි අපි මේ හැතැම්ම ගණන් ගිහිල්ලත් බණ ඇහුවා මල්ලි විහිළු කරන ඒවා කරන්නේ මල්ලි දුන්න වෙබ්සයිට් එකේ තියන්නේ ධර්මය අන්න නියම බණ මම ගානේ කොච්චර හොඳද අහන්නේ කියලා ඒ පිරිස පිංගුදනේ තාම දන්නේ නැහැ. ඒ කියන පුද්ගලයා කවුද කියලා. ඒකයි මම ඔබට කියන්නේ. මේ උත්තරීතර මානුෂීය ගුණධර්ම ලෝකෙට පෙන්වන්න එපා. මම ඔබට මේ වෙලාවේ කිව්වා ඔබ මේ සද්ධර්මයේ දැන් අහලා මේ ලෝකයේ අසාරත්වය දැකපු නිසා මේ අසාරත්වයෙන් නිදහස් වෙන්නයි පන්න මේ එන්නේ. එහෙනම් දෘෂ්ටි බිඳිලා තියෙනුනේ මේ වෙනකොට. හැබැයි මං එහෙම කිව්වයි කියලා ඔබගේ මුවින් ඒක පිට වෙන්න දෙන්න එපා. මොකද පින්වදිනේ ඒක අහලා දිරෝගන්න පුළුවන් පිරිසක් තාම බිහි වෙලා නැහැ. ඒක අහලා ඒක සමච්චලයට ලක් කරන පිරිසක් තමයි බිහි වෙලා තියෙන්නේ. තාම. ඒ අය ගැන අනුකම්පා කරන්න. සින්දුවක් ඇහෙනකොට ඇඟ නටවන්න හිතන පිරිසනේ තාම. මේ හිතලා බලන්න. දැන් ඔබ දැන් දැනගත්තනේ මහා මුලාවකින් එක වෙන්නේ කියලා. සංඛාර ප්‍රීතිය තමයි මේ තියෙන්නේ කියලා. සංඛාර ගොඩ නැගෙන මේ කොට තියෙන ප්‍රීතිය තමයි මේ එන්නේ. ඒක නිසා තමයි මේ ඔක්කොම වණන්නේ කියලා. එහෙනම් මුලාවකනේ ඉන්නේ. එහෙනම් මේ මුලාවක ඉන්න පිරිස ගැන අනුකම්පා කරන්න. ඒක නිසා පින්වතුනි මේ කියපු එකම කාරණාවක් ආ. ලෝකෙට පෙන්වන්න එපා. මොකද ඔබ තාම අසුචි වලින් ඔළුව උස්සගත්ත විතරයි. තාම මුළු කඳව තියෙන අසුචි වලේ යන්තම් හුස්ම ටිකක් ගන්නවද? මෙච්චර කල් හුස්මවත් ගන්න නැතු ගන්න බැරුව දඟල දඟල අසුචි වල ඇතුලේ හිටියේ. දැන් යන්තම් මොකද කළේ? ඔළුව උස්සලා ඔන්න හුස්ම ටිකක් ගන්නවා. මෙතනින් එහාට කරන්න තියෙන්නේ පිංගතනි වෙර දාලා අසුචි වලින් ගොඩට එන්න. ඒකටත් මහා වීරයක් ඕනේ. ඒ වීරිය වඩන්න තමයි මම ඔබට කිව්වේ. මම ඉන්න වෙලාවක කතා කරලා එන්න ඇවිදිලා පැය 3-4ක් අමාරුවෙන් හරි ඒ කටයුත්ත කරන්න. ලේසි වැඩක් නෙමෙයි. මේ කියන දේ ලේසි වැඩක් නෙමෙයි. පළවෙනි ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ නැහැ. පළවෙනිදම කියන්නේ මොකක්ද? හිත දුවනවනේ. ඔව් උත්තර දෙන්න ඕනේ නෑ. ඇයි? හිත දුවනවනේ. දුවන්නේ නැත්තම් හිතන්නේ නෙමෙයි. අර ළමයෙක් කිව්වහම සර් චූබරයි. සර් කිව්වලු ඔව් පුතේ. හෙ චූබරයි. ඉතින් ඔව් පුතේ. චූබරයි තමයි. නේද? එහෙම ප්‍රශ්නය. චූ කියන්නේ ද්‍රවයක්නේ. ඉතින් ඒක බරයි. නේද? එහෙනම් දැන් අලුතෙන් ප්‍රශ්න අහලා වැඩක් නැහැ. අලුතෙන් මේන ප්‍රශ්න ටික තමයි ඕවා. නිදිමත වගේ එනවනේ. මේ හැමදෙස්සෙම මේ හිත යනවනේ. ඔව්. ප්‍රථම ධානයේ සම්වැදිච්ච කෙනෙක් එහෙම කිව්වොත් එහෙම හිත යනවා කියලා අන්න ඒක ප්‍රශ්නයක් අන්න ඒක පොඩ්ඩක් කියන්න. නේද? ඈ? චතුත් ධානයේ සම්වැදිච්ච කෙනෙක් කිව්වොත් එහෙම මම තාම මේ සොම්නස් ගැන පොඩ්ඩක් තියෙනවනේ. නේද? සුව දුක්ඛ ගැන මම පොඩ්ඩක් තව කන්සර්න් කරනවානේ. අනේ එහෙම මොන හරි ආවොත් කියන්නේ. නැත්තම් බින්වතේ නේ ඔය කියන්න ඕනේ ප්‍රශ්න නෙමෙයි. දැන් මේ අපි දන්නවා ස්වාමීන් වහන්සේලාට හරියට ඉදිරිපත් කරනවා. ගොඩක් උරට බින්වතේ නේ ඔය ඉදිරිපත් වෙන්නේ මොකද්ද? ඒ ස්වාමීන් වහන්සේලා සහ අනිත් පිරිසට කියනවා මම භාවනා කරන කෙනෙක්. මට මේවා දැනෙනවා. නිල්ලෙලි දැක්කොත් එහෙම ආයි කියන්න එන්න එපා මට. ඇයි? නිල්ලෙලිය දකින්න නම් භාවනා කළා ඉතින් ඒක බලාගෙන ඉන්නයි තියෙන්නේ. නිලලිය දකින්න නෙමෙයි භාවනා කලේ මොකද්ද? විද්‍යාව දකින්න. අඳුරෙන් එළියට එන්න. ඒකට තමයි ඒ කටයුතු කරන්නේ. ඒක නිසා පින්වතුනි තමන් භාවනා කරනවා කියලාවත් තව කෙනෙකුට කියන්න අවශ්‍ය නැහැ. එහෙමවත් කියන්න යන්න එපා. උත්තරීතර මානුෂීය ගුණධර්මයක් භාවනා කරනවා කියන එක. ඒව හංගවන්න ඕනේ ලෝකෙට. දැන් මම හොඳ උදාහරණයක් ඔබට කියන්න. මේ ළඟදී මේ ලෝකයේ පිනට පහළ වෙච්ච මහා උත්තමෙක් කිරණම් පෑවා. එක ටීවී එකකවත් ගියාද? නැහැ. අපේ මහත්තයෙක්, ඒ මහත්මයාගේ යාළුවෙක්ගේ ඥාතිවරයෙක් ඔය මොහක් හරි ටෙලිවිෂන් එකක වැඩ කරනවා කියලා. ඒ යාළුවාට කතා කළාම මේ සම්බන්ධව දාන්න පුළුවන්ද කියලා. ඒ මහත්තයා කිව්වලු අපි සාමාන්‍ය හාමුදුරුවරු මරුණට මේ අපවත් වුණාට ඒව කරන්නේ නැහැ. මහානායක හාමුදුරුව කෙනෙක් වගේ අපවත් වුණොත් තමයි අපි ඒව දාන්නේ. මම පොඩ්ඩක් ඉතින් සලකලා බලන්නම් පුළුවන්ද කියලා ගොඩක් දුරට බැරි වෙයි. දැන් අද පිරිස් කියනවා නේද රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැද්ද? එහෙම කියනවනේ. පිරිස අහනව නේද? කෝ රහතන් වහන්සේලා ඉන්නව නම් එන්න එපා එළියට. කියලා අහනව නේද? රහතන් වහන්සේලාට එන්න පුළුවන් ද එළියට? මහානායක හාමුදුරුවෝ ඉන්නවන්නේ. පින්වදින රහතන් වහන්සේලා මේ ලෝකතලයේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා පිරිනිවන් පානවා. කවුරුත් දන්නේ. ආරණ්‍ය සේනාසනයේක හාමුදුරු නමක් ඉන්නවා. උන්වහන්සේ පිරිනිවන් පානවා. දැන් කවුද දන්නේ? ඔබ දන්නවා. ඇයි දන්නේ නැත්තේ? කවුද දැන් ඔබ ප්‍රචාරය කරන්නේ? අන්න ඒක නිසා තමයි බිඟුදෙනි මිනිස්සු රහතන් වහන්සේලා ගැන දන්නේ නැත්තේ. නැතු රහතන් වහන්සේලා නෑ නෙමෙයි. මේ ධර්ම විනය වැහිලා නෑ. ධර්ම විනය තියෙනවා. උන්වහන්සේලා ගැන ප්‍රචාරයක් දෙන්න කවුද ඉන්නේ? හරි අපි හිතමු රහතන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ බණ කියන්න දක්ෂ නැහැ. එකෙක් දැනගනීද මේ ලෝකෙ ඉන්න? රහතන් වහන්සේ නමක් වැඩි ඉන්නවා කියලා. බණ කියන්න ඕනේ. ගිහියන්ට බණ කියන්න ඕනේ. අරහතුන් වහන්සේ නමක් වෙලා ගිහියන්ට බණ කිව්වොත් ඔන්න දැනගන්න පුළුවන් අරහතුන් වහන්සේ නමක්. එහෙමනේ මිනිස්සු අතරට යන්න පුළුවන්. වෙන විදිහක් නැහැ නේද? ඒක නිසා අපි උදේ කවදක්වත් හිතන්න එපා අරහතුන් වහන්සේලා මේ ලෝකේ නැහැ කියලා. එහෙනම් හිතන්න තියෙන මොකද්ද? බුද්ධ ශාසනයක් මේ ලෝකේ නැහැ කියලා. අරහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එක නමක් නෙමෙයි. බොහෝ පිරිසක් වැඩ ඉන්නවා. හරියට අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධයට ඇවිදින්න. ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්න හාමුදුරුවෝ ඉන්නවද? අවුරුදු 10ක් 15ක් යනකොට ඔය කටයුත්ත කරගෙන නැති වෙන්න ඕනේ නැද්ද? ඒ කාන්තේ මේ කටයුත්ත කරගෙන තියෙන්න ඕනේ නේද? හැබැයි ලෝකෙට හඳගාලා පාරම් බානවා. උන්වහන්සේලගේ ජීවිතයත් තිබුණා. උන්වහන්සේලා බණ කිය කී කියේ නැහැ හැමදාම. ඒක නිසා උන්වහන්සේලා එහෙමම උන්වහන්සේලා ගිදුරු කාලේ ගත කළා. උන්වහන්සේලා පිරිනවපා. ඒක තමයි ක්‍රමවේදය. දැන් ආරණ්‍ය සේනාසනයක හාමුදුරු නමක් මේ අපවත් වුණා හෝ පින්නුව පෑව හෝ මොකක් හරි නමකින් හඳුන්වනවා. දන්නේ කවුද? මේ ආරණ්‍ය සේනාසනයේ නිතර යන එන කවුරු හරි විතරයි. ඇයි? ප්‍රචාරය කරන්න කවුරුත් නැහැ නේ. මේ උන්වහන්සේලා වාදාහනය කරනවා. ඒක නිසා මේකයි ක්‍රමවේදය. ඒක නිසා තමයි පින්දුනි ඔබ දන්නේ නැති අරහතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. එහෙම නැත්නම් ඕනේ තරම් අරහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මිනිස් බලන් ඉන්න අරහතුන් වහන්සේ නමක් කරන්න ඕනේ කියලා. උඩින් එහෙම එන්න ඕනේ කියලා. උඩින් ආවොත් තමයි අරහතුන් වහන්සේ. සායිබබා අදහන යුගයක නෙමෙයි ඉන්නේ. බෞද්ධයෝ විසින් සායිබබාව අදහනවා. හේතුව? මවණ. වෙන කිසිම හේතුවක් නැහැ. මවන්න පුළුවන්. කියලා. මවනවද නැද්ද කියලා මන් දන්නේ නැහැ. මං ඒවා නිගා කරනවා නෙමෙයි. මවනවා කියලා. ඉතින් බලන් ඉන්නේ මොකද්ද? සද්ද දානක. සද්දෙන් තමයි අඳුනගන්නේ. වැඩ වලින් නෙමෙයි. මේ උන්වහන්සේ සද්ද දානක පුළුවන් කම තිබුණා. අනිත් එක පිංගුතුනි මේ ලෝකෙට උත්තරම බිහි වෙන ක්‍රමවේදයක් තියෙනවා. සමහර උත්තරම බිහි වෙනවා සම්බුද්ධ ශාසනයේ බබළුවන්. සමහර උත්තරම බිහි වෙනවා උන්වහන්සේලාගේ වැඩේ කරගෙන. එහෙම තමයි මේ ක්‍රම දෙක හැදෙන්නේ. ඉතින් මේ කාලේ වැඩි හරියක් බිහි වෙන්නේ උන්වහන්සේලාගේ වැඩේ කරගෙන ඒ යන උත්තරම පිරිස්. ඒ අතරින් පතර පිරිස් බිහි වෙනවා. අතරින් පතර බොහොම කාලයකට පස්සේ බිහි වෙනවා සම්බුද්ධ ශාසනය බබළුවන් ලොකු වැඩ පිළිවෙලක් කරලා යන උත්තරය. ඉතින් එහෙම තමයි මේ ක්‍රමවේද හැදිලා තියෙන්නේ. ඒක නිසා ඔබට මම නැවත නැවතත් කියන්නේ කිසිම මොහොතක හිතන්න එපා සම්බුද්ධ ශාසනය එහෙම වැහිලා කියලා. මේවා ඒ කාන්තේ මෙලෙසම තියෙනවා. මාර්ගඵල එලෙසම තියෙනවා. මාර්ගඵල ලබන උත්මයේ ඉන්නවා. ඔබගේ වෙනසක් ඔබට සිද්ධ වෙලා තියෙනවා. ඒක ඔබ හොඳටම දන්නවා. ඔබගේ වෙනසක් වෙලා තියෙනවනම් එහෙනම් මාර්ගඵල ඒකාන්තයෙන්ම තියෙන්න ඕනේ නේද? මේ සද්ධර්මය තුළින් මිනිස්සු වෙනස් වෙනවා. ලෝකෙට මහා දැඩි ඇල්මකින් පසු වෙච්ච මිනිස්සු ඒ ඇල්මෙන් නිදහස් වෙනවා. නිදහස් වෙලා මේ ගමනේ යනවා. එහෙනම් පිටින් මාර්ගඵලයෙන් කිසි අඩුවක් නැහැ. ඒකයි මම කියන්නේ යම් පුද්ගලයෙකුට අවශ්‍ය නම් මට කියන්න පුළුවන්. සෝතාපන්න වෙන තැන ඉඳලා නැත්නම් අන්ත පුතග්ජනයේ ඉඳලා අරහත්ත්වයට යනකම් මඟ කියලා දෙන්න පුළුවන්. මේ මඟ දැනගෙනනේ යන්නේ. අපි නොදැන යනවා නෙමෙයි. මඟ කියන්න පුළුවන්. මඟ අවබෝධ කරගන්න එක තියෙන්නේ තමන්ගා. අපිත් මේ මඟ අවබෝධ කරගෙන යන ගමන් තමයි ඉන්නේ. මඟ අවබෝධ කරගෙන යනවා. පින්වතුනි ඔබට තියෙන ප්‍රශ්න මටත් තියෙනවා. සමහර ඒවා තිබුණා. දැන් නෑ. ඒකයි මම කියන්නේ. ඔබට තියෙන ප්‍රශ්න අමුතු ප්‍රශ්න නෙමෙයි. ඒවා අපි හැමෝටම පොදු ප්‍රශ්න. නපුරුෂයන්ට නිවන් දකින්න බෑ. ඒවත් හොඳට මතක තියාගන්න. ලස්සන කාන්තා රූපයක් දැක්කහම ඒකට හිත ඇදිලා යනවනะ. ඒක ප්‍රශ්නයක් කරගන්න යන්න එපා. හානි මට මෙහෙම වෙනවනේ කියලා හිතන්න දෙයක් නැහැ. එහෙම නොවෙනවනะ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා මහානකම එහෙම දෙන්න එපා මේ කට්ටියකට කියලා. අන්න ඒ කට්ටියට වැටෙන කෙනෙක්. ඇයි? නපුසක පිරිස. එහෙම එකක් නැහැ. දැනෙන නිසා නේන්නම් නවත්තන්න. දැනෙන්න නැත්තම් නවත්තන්න දෙයක් තියෙනවා. එහෙම දැක්කහම අමුත්තක් දැනෙනවා. අන්න බලන්න මොකද අමුත්තක් දැනෙන්නේ? අන්න අමුත්තට හිත දීලා බලන්න මොකද මට අමුත්තක් දැනුනේ? එහෙනම් මම මුලාවක මොකක් හරි ඉන්නේ. ඇයි මට මේ එළදෙනගේ ගෑණියගේ අතර වෙනසක් තියෙන්නේ? දෙන්නම ගෑනු සත්තු. දෙන්නටම එකම જાති අවයව තියෙන්නේ. එකෙක් හෙළුවෙන් ඉන්නේ අනික ඇඳගෙන ඉන්නේ. හෙළුවෙන් ඉන්න එක අගේට ඒක යනකොට අගේට මට ඉන්න පුළුවන්. අර වහගෙන ඉන්න එක යනකොට නමුත්තක් දැනෙන්නේ. අන්න බලන්න මම මොන මුලාවකද මේ ඉන්නේ කියලා. එහෙනම් ලිංගික අවයව වල නෙමෙයි මුලාව තියෙන්නේ. ලිංගික අවයව වල මුලාව තියෙනවා නම් ලිංගික අවයව නිසා නම් කාමයේ ජනිත වෙන්නේ. එළදෙනට නේද කාමයේ ජනිත වෙන්නේ. ඒකිනේක වෙන්නගෙන යන්නේ. එහෙනම් ඒක නෙමෙයි කාමයේ තියෙන්නේ. ඒක හාසුරුණ වන්ද කිව්වේ කාමයේ තියෙන්නේ කොහෙද? හිතේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ සංකල්පීය රාගයක් විතරයි. ඒකයි කිව්වේ මේ සංකල්පීය රාගෙන් මේක හදනවා. කාම රාග නැති කරනවා කියලා කියන්නේ මොකද්ද? හදන එක නතර කරනවා. හදන එක නතර කරනවා. අර සපත්තු දෙකේ කතාව කිව්වේ ඒකයි. හම්පටි දින සපත්තු දෙක හම්පටි දින සපත්තු දෙක විතරයි. ඒකට ගෑනු කෙනෙක්ගේ කකුලක් එහෙම දාලා අවයව දාලා ඔක්කොම හදලා ගන්නෙ. එකින් එකට කාමයේ සැරිසරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? නිදහස්. ඇයි? කාන්තාවක් දැක්ක ඉතින්තරයි. හරි. තව මොනවද? බාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්න කාන්තාවක් දකින්න එකද? වැඩිපුර අමාරු හෙළුවෙන් ඉන්න කාන්තාවක් දකින්න එක. බාගෙට නැඳන් ඉන්නකොට තමයි අමාරු. හෙළුවෙන් ඉන්නකොට අමාරු නෑ. ඒක තමයි ස්වභාවය. ඇයි? ඒකයි කිව්වේ ලිංගික අවයව වල නෙමෙයි කාමයේ තියෙන්නේ. දැක්කම මොකද වෙන්නේ? දැක්කනේ ඉතින් ආයෝගේ මොනවද හදන්න තියෙන්නේ? ඊට පස්සේ ඕනනම් ඒ කාන්තාවත් එක්ක මේ කරන කටයුත්තක් හදා ගන්න පුළුවන් ඔළුවේ. ඊට වඩා දේවල් නැද්ද? අර වහගෙන ඉන්න කැතුනේ. වහගෙන ඉන්නකොට ඇයි? ඉතින් ඔක්කොම තනි කර ඔක්කොම මනින්න යන්නේ. ඒකයි කියන්නේ මේ කාමය කියලා කියන්නේ මේ තමන්ගේ මනසේ හට ගන්න දෙයක්. ඒක අවබෝධයට ආවම ඒව ලැජ්ජ කරන්න. ඒක හිතනකොට ගොනා උඹ ඔන්න බලපං වෙච්ච දේ උඹ මේ රැවටුණානේ. රැවටුණානේ. හැදුවා නේද දැන්? අන්න ඒ විදිහට පිංගතිනි අර මිතුරු හමුදාව දාලා අර සතුරු හමුදාවට පහර දෙන්න. මුලා වුණා නේද? ඈ? මේ මොකද්ද ඒ කලේ? මුලා වුණා නේද? ආදි වශයෙන් හැමතිස්සෙම අහන්න. මුලා වුණා නේද? හැදුවා නේද ඒක? සැරිසරුවා නේද හදලා? දැන් මොකද්ද ඔකේ තිබුණේ? වෙන දෙයක් තිබුණාද? එකම දේ නේද? එමෙ හැදුවා නේද හද? අන්න ඔය විදිහට අහන්න හැමතිස්සෙම. යථාර්ථයට වැටෙනවා. නොනවත්වාහන්. සිහියෙන් ඉන්න හින්දානේ ඔබට ඔහොම හරි දැනෙන්නේ. සිහියෙන් නැති එකෙන් මොකද කරන්නේ? ඈ? කවදාක්වත්. දැන් මේ අපේ මේ බණහන මහත්තුරු ඇවිල්ලා මාත් එක්ක ඔය වගේ දේවල් කතා කරනවා. අපේ පන්තිවල කොල්ලෝ ඉන්නවා. ඔය එකෙක්වත් ඇවිල්ලා හයිද? සර් මට මේ කෙල්ලෙක් දැක්කම පොර අමුත්තක් දැනෙනවානේ. ඒ මේම හයදුන්? නෑ. උන්ට ඒක ප්‍රශ්නයක් වෙලාද? නෑ. ඒක තමයි උන්ට සාමාන්‍ය දේ. ඒක උන්ගේ සාමාන්‍ය දේ. දැන් ප්‍රශ්නයක් උනේ කාටද? මේක තේරිච්ච කෙනෙකුට. තේරිලා මේක යන්න හදනකොට තේරෙනවා මට මේ වගේ තැන්වල විශේෂ තැන් තියෙනවානේ. හරි. ඒකනේ ඔබ සතුරු වෙන්න ඕන එක කාරණාවක් තියෙනවා. ඔබ මාර්ගයට වැහැලා මාර්ගයේ යන ගමන් ඉන්නේ. ඒකනේ ඔබට මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් වුණා නම් ඊට පස්සේ ප්‍රශ්نين පලා යන්න එපා. හොඳට ප්‍රශ්නේ විස්තර විග්‍රහ කරගන්න. හොඳට විස්තර විග්‍රහ කරගෙන බලන්න කොතනද ඔය කාමයක් තුනේ කියලා. අන්න එතකොට හොඳට තේරෙනවා කාමය කියන්නේ මොකද්ද? මේ සංකල්පීයව සැරිසැරීමක්. මේ එතනත් ඉංගතනේ එතනත් තෘප්තිය කොතනින්ද එන්නේ? සංකාර හැදෙන්නේ. ඒක නිසා නේද අර වහගෙන ඉන්න කියන එකේද හොඳට සංකාර හදන්න හොලුවා. අරගෙන ඉන්නක වගේ නෙමෙයි. වහගෙන ඉන්නකේ තමයි හොඳට සංකාර හදන්න. තමන් කැමති කැමති විදිහට තමන් ගාව තියෙන උපාදාන වෙලා තියෙන ඒව විදිහට හදා ගන්න සුදුවා. හදාගෙන ඒ කටයුත්ත කරන්න උනවා. ඇත්තට ඇරියහම මොකද වෙන්නේ? ආ ඒ තියෙන එකේ හැබැයි බලන්න. 아무තුන් හදලා බලන්න බෑනේ. නේද? තියෙන එක ඕනේ බලන්න. එහෙම නැත්තම් වහගෙන ඉන්නකොට ඒ ඔක්කොම ඒ විදිහට තමයි බලන්න තමන්ට කැමති විදිහට නේද? ඒ කියන්නේ තමන්ට කැමති විදිහ කිව්වේ මොකද්ද? මෙතර කල් උපාදාන කරගෙන ඉන්නේ ඒවා බලාගෙන ඒවෙන් තමයි හද හද අර තෘප්තිය ගන්නෙ. ඒකයි පින්වතුනි ඔය විදිහට මේක බලන මිසක් මලමිනී කොච්චර ගුණ වෙනවා බලන් හිටියත් වැඩක් නැහැ. යථාර්ථයෙන් බලන්න ඕනේ. මලමිනිය බලන විදිහක් තියෙනවා. එහෙම නිකම් මේ මලමිනියක් මේ ගුණ වෙනවා එහෙනම් පින්වතුනි දොස්තරලා කසාද බැඳලා ඉවරයි. දොස්තර කෙනෙක් වෙන්න කලින් මිනිහ කීයක් කපනවද? මිනිහක් බලන් ඉඳලා මේ අනාගාමි වෙනවනම් එම්බාම් කරන එක කලිපු කාලයක් ගැහුවා ජනාස් ගාල බඩ පැලුවා බඩ වැල් ටික ඔක්කොම රන් දැම්ම ෂොපින් බෑග් එකේ කියලා වත්තේ පල්ලේ වල දැම්ම ගිහිල්ලා ඌගේ සස්තාව ඒක ඊට පස්සේ ෆෝමලින් ගහනවා ඇස් දෙකෙන් මේ වෙනකන් නහයෙන් කටින් එනකන් ගාල පිදුරු ටිකක් දාලා වහලා ඔක්කොම කරලා ඇඳුම් ටික උඩින් අඳලා මිනිහ දෙනව එළියට නේද ඌ මිනිහ කපලා දෙන ඉහේ කේස් ගන්නද නේද ඌ කොයි තරම් අනාගාමි වෙන්න ඕනේද එහෙනම් මිනිහ කුණු වෙනවා දැක්කට හරියන්නේ නැහැ යථාර්ථවත්ව වැටහෙන්න මොකද පින්වදෙනි මිනි කුණු වෙනවා විතරක් බලාගෙන නිවන අනාගාමි වෙන්න පුළුවන් මිනි වල නම් ඔය කාමේ තියෙන්නේ නේද කාමේ තියෙන්නේ මිනි වල නෙමෙයිනේ කාමේ තියෙන්නේ කොහෙද තමන් ගාව තමන්ගේ හිතේ තමයි කාම ජනිත වෙන්නේ ඒක නිසා තමයි හිත බලන්න ඕනේ එහෙනම් දැම්මට ඔබ කියන්න ශාස්ත්‍රුන් වහන්සේ ඔය නවසීවති කියන එක දේශනා කළේ මේ කය එකක් හිත එකක් කියන්න මිස මේ ජරාව කීකී ඉන්නද මේ හිත අයින් වෙච්ච දාට කයට මොනවද වෙන්නේ කියලා බලපල්ලා කියලා තමයි උන්වහන්සේ එතන දේශනා කළේ ඕන් ওই විදිහට ඔය දැන් තියෙන එකත් බලපල් හිත අයින් වෙලා ගිය දාට කයට වෙන දෙයක් නැහැ එහෙනම් කය කියන්නේ එකක් හිත කියන්නේ තව එකක් කාය අනුපස්සනාව කාය ඇතේරුණ ඊළඟට වේදනා කියන එකක් තියෙනවා ඔය වේදනා කියන ඒවත් බලන හොඳට වේදනා කියන ඒවා හැදෙන්නේ මොකද වේදනා නිසා පුද්ගලත්වයක් අඳුනගෙන ඉන්නවා අපි වේදනා දැනෙන හින්දා අන්න ඒක හොඳට ඒක බලාගෙන ඉන්නවා ඒවා ඉස්සරහට විග්‍රහ කරන්න ඒක හොඳට බලාගෙන ඉන්නකොට වේදනාව කියන එක හටගන්න විදිහ පේන්න පටන් ගන්නවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා හැදෙන හැටි පජානාති කියලා කියන්නේ ඒකයි මේ ප්‍රභව ජනනීය වෙන හැටි බලන් ඉන්න හොඳට සිහියේ නදෝ කකුල රිදෙනකොට රිදෙනෝ කියලා හරියන්නේ නැහැ. කිසිම අවබෝධයකින් කරන වැඩපිළිවෙලක් නෙමෙයි ඒක. සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. මේ විදිහට වේදනාව ඒ ආකාරයකට වේදනාව දැනෙනකොට ඒ වේදනාව දැනෙන බව දැනගනි කිව්වට හරියන්නේ නැහැ. ඒ වේදනාව දැනෙන විදිය දැනගන්න දැනගන්නවා කිව්වේ මේ වේදනාව මේ වේදනාව නැමැති ප්‍රභවයේ ජනනය වෙන විදිහ අවබෝධයට ගන්නවා. අන්න එතකොට පේනවා තමන් විසින් වේදනාවක් හටගත්තුවා නෙමෙයි. සත්වයේ පුද්ගලයෙක් විසින් වේදනාවක් හටගන්නුවා නෙමෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් හටගත්. ඒ ස්පර්ශයෙන් නැති දැන මොකද වෙන්නේ? ඒ වේදනාව නැහැ. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්න බව හොඳට අවබෝධයට එනවා. මම මේ බොහොම කෙටියෙන් මේවා කියන්නේ. ඔවා විස්තර විග්‍රහ කරන්න තව අවුරුද්දකින්. ඇයි කායනුපස්සනාව අවුරුද්දක් කරන්න ඕනේ? බුදුදහමනේ. ඊට පස්සේ චිත්තානුපස්සනාව කියලා. ඒ හිත් ගොඩ නැගෙන හැටි බලන් ඉන්නවා. ඒ හිත් ගොඩ නැගෙන හැටි බලනකොට තේරෙනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. සරාගිකෝ හිතක් එනකොට සරාහිත සරාගිකයි බව දැනගත්තා කියලා හරියන්නේ නැහැ. හිත සරාගික සරාගික හිතක් එනකොට ඒ හිත සරාගික හිත ආවේ කොහොමද කියලා දැනගන්න. මොකක් ප්‍රත්‍යෙන්ද මේව ජනිනු වෙන්නේ කියලා දැනගන්න. මේ හිතනෙමෙද ප්‍රභවයේ කො අනේ එතකොට හැංගිලා දිවිත් එකක් අහුවෙනවා. මොකද්ද? ධම්ම. මේ සංඛාර ගොඩනැගීම සංඛාර ගොඩනගලා තමයි විඥාන හදන්නේ. සංඛාර තුලින් විඥාන හැදෙනවා. සංඛාර හැදෙන්නේ කොහොමද? ඔන්න අහුවෙනවා කෑල්ල. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනත්තාති. සියලු ධර්මයෝ අනත්තයි. ධර්මයෝ කියලා කිව්වේ මොකද? මේ මනට පටිච්ච වෙන ධම්මෝ අනත්ත. ඒවයි අසාර. ඒ අසාරූ ධර්මයෝ හින්දා, ඒ අසාරූ ධර්මයෝ සාරයි කියලා හිතාගත්ත හින්දා මොකද වෙන්නේ? සංකාර වඩනවා දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම. සංකාර වඩන්න වඩන්න මොකද වෙන්නේ? විඥාන හැදෙනවා හැදෙනවා හැදෙනවා හැදෙනවා හැදෙනවා ඉවරයක් නෑ. එහෙනම් සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති කියලා කිව්වේ මොකද්ද? එහෙනම් සරාගික හිතක් හැදෙන නම් මොකද්ද වෙන්න ඕනේ? මනර ධම්ම මේ මේ මේ මේ අභිසංකාරයක් ගොඩ නැගෙන්න වෙලා නේ තියෙන්නේ. අවිසංකාරයක් ගොඩනගලා සරාගික හිතක් හදන්න නම් නේද? ඒ අවිසංකාරයේ මූලික උනේ මොකද්ද? සාරයි කියලා අල්ලගත ධම්මයක් නේද? අන්න ඒක නිසා දැන් ඊළඟට බලනවා මොකද්ද? ඔය ධම්ම පිරිසුදු කරන්න. ධම්ම පිරිසුදු කරන්න නම් තියෙන ක්‍රමවේදය තමයි මොකද්ද? ධම්මානුපස්ස ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අන්න මොකද වෙන්නේ? ඔයේන ධර්මය ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයන්ගෙන් මක් කරනවද? පහ කළා දානවා. කායානුපස්සනාව මනාකොට වැඩෙනකොට මේ මේ සතර සතිපට්ඨානේ මනාකොට වැඩෙනකොට සප්ත සම්බොජ්ජංගයන් ඒත් එක්කම වැඩිලා. විද්‍යා විමුක්ති සාක්ෂාත්. ඒකයි පින්වතුනි කියන්නේ මාර්ගයේ තියෙනවා. ඉතින් මේක වඩන්න ඕනේ. නිකන් වැඩෙන්නේ නැහැ. ඔබට සත්‍ය ඥානය දෙන්න පුළුවන්. කෘත්‍ය ඥානය දෙන්න බෑ. ඒක කවුද කරගන්නේ? ඒක තමන් කරගන්නේ. ඒකට කල්යාණ මිත්‍ර සම්පත්තියක් සපයන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් තමන්ට කාලයක් තියෙනවා නම් අපිත් එක කතා කරගෙන එන්න මේ තැන් වලට ඇවිදින්න. මේ දේවල් කරන්න කොහෙද යන්නේ? ඔය ආලුවේ කම්බෙන්න යනවා. එච්චරයි. ආවා. ඒ වැඩසටහන කළා. ආයි යන්නේ භාවනා කර පිළියවෙන්ද යන්නේ? එහෙම ඒව නැහැ. බෲස්ලි පාරේ යනකොට ගස් වලට ගහ යන්නේ නැහනේ. නමුත් පළවෙනි දවසේ කරාටි පන්තිරේ ගිය පොඩි එකා ගෙදර එන්නේ කොහොමද? ඈ වටේ තියෙන ඔක්කොටම ගස් වල මේ ඔක්කොම ගහ උඩ පැනලා ගාලා විම වැඩිලා එහෙම තමයි ඌ ගෙදර එන්නේ. අන්න ඒකයි පින්වතුනි ස්වභාවය. ඒක නිසා කවදාක්වත් මානසික ගුණධර්ම ඒ උත්තරීතර මානසික ගුණධර්ම මේවා. මේ නිවන් දකින්නේ මේ හිතන්න එපා ලේසි පහදයි කියලා. පින්වතුනි අද ඔබට දානේ සකස් කරන්න. අපි බොහොම ශ්‍රද්ධාවෙන් අපකැප වෙලා ඔබට දානේ සකස් කරලා දෙන්නේ. එයා ඔබ වෙනුවෙන් යම් කිසි දානයක් කවදා හරි දවසක් කවුරු හරි පිළිල කරා නම් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒවා කරන්නේ. ඒ කියන්නේ මේ නිවන් දකින්න යන උත්තම පිරිසක්. ඒ උත්තම පිරිසට මේ මේ ආහාරයෙන් යම් ශක්තියක් ලැබිලා මේ අවස්ථාවේදී නිවන් දකින්න අවස්ථාව උදා වේවා කියලා මහා ප්‍රාර්ථනාවෙන් යුක්තව තමයි ඔබ වෙනුවෙන් දානයක් පිළිල කරන. ඔබ කියන්නේ මේ සාමාන්‍ය පිරිසක් නෙමෙයි මෙතන ඉන්නකොට. ඔබ මේ ලෝකෙන් එහා පැත්තට ගිය පිරිසක්. ඒක නිසා තමයි මේකට ඇල්මෙන් මේකට කටයුතු කරගෙන මේකෙන් එතන වෙන්න හදන්නේ. මේක නිසා ඒකට උනන්දු වෙන්න පුළුවන් තරම්. ඒ උනන්දු වෙලා ඒ කටයුත්ත කරගන්න. මතක තියාගන්න ධ්‍යාන ලබන්නේ සුවය විඳින්න නෙමෙයි. ඒකයි කියන්නේ සුවයක් දැනනකොට ධ්‍යානයෙන් සුවයක් ලැබෙන්න පුළුවන්. හැබැයි සුවයක් දැනෙන්න ධ්‍යාන ලබනවා නම් මෙතනට එන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකයි තියෙන්නේ. එහෙනම් නිල්ලිලි දකින්න මෙතනට එන්න ඕනේ නැහැ. කහයිලි දකින්න මෙතනට එන්න ඕනේ නැහැ. කහයිලියක් දැක්කනම් ඒකෙත් අනිත්‍යතාවය මෙනෙහි කරන්නනේ තියෙන්නේ. වෙන මොනවා කරන්නේ? දැන් මම මේක කරන්නේ කහයිලිය දකින්න. හරි ඇත්තටම විසුඳෙයි ආවයි කියමුකෝ. විසුඳෙයි ඇවිල්ලා පේන්නේ ඉන්නවා. එහෙනම් කියන් තියෙන මොකක්ද? ඔබ වහන්සේ කියලා ඔබ වහන්සේගේ වැඩක් කරගන්න. ඔබ වහන්සේලා දකින්නේ නෙමෙයි මම මේ ඉන්නේ. ඒක නෙමෙයිනේ. ධර්මය අවබෝධ වෙලා නෙමෙයිනේ වැඩේ කරන්නේ. එතකොට විසුඳෙයි ඇත්තටම මේ මාවත් එහෙම මොකද? ආ ගුරුලකෝ. ඈ ආ දෙල්ලේ නාගයා ඉන්න ඈ කොහ මාලේ බලමු ඈ කොන්නේකෝ ඈ ඇයි තව කාටද කියන්න පුළුවන්නේ මම දැක්ක විසුඳෙයි ඔය රූප වල ඉන්නේ යා නෙමෙයි ඈ මේ මෙහෙම විසුඳෙයි මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම එහෙන් කියාපාන්නේ විසුඳෙයි කියන්නේ නෙමෙයි මොකද්ද Tamanට විසුඳෙයි පේනවා කියන්නේ ඔන්න ඊට පස්සේ ඥාතිකමකුත් හදාගනි මම විසුඳෙයි කිව්වනේ මම මේ ආත්ම සුනකට කලින් මම විසුඳෙයිගේ මල්ලි කියලා එහෙමත් කියයි ඔන්න අය ඔය මොනව බලන්නද ඉතින් දෙයියෝ බලන්න නම් පින්වදින මේ ලෝකේ ආයන විදියට ගිහිලා පින්දහම් කරලා දිව්‍ය ලෝකයන්. එදන ඔය දෙවිවරු බලා ගන්න පුළුවන්. මෙතනට ආවේ ඒක කරන්න නෙමෙයි. ඒකයි මම කිව්වේ සම්හන්ට රිදෙන්න පුළුවන් ඉතින් මේ කියනකොට. පින්වදින වැරදි හදාගෙන මේ ගමනේ යන්නනේ තියෙන්නේ. ධර්මාසනේ ඉඳගත්තට පස්සේ මේ පුද්ගලයා ඔබගේ යාළුවවත් ඥාතියවත් කවුරුත් නෙමෙයි. සාස්ත්‍රුණ වහන්සේගේ ධර්මකාය දරාගත්තට පස්සේ කාටවත් ඥාතිත්වයක් නැහැ. රිදෙනාට රිදෙන්න පුළුවන් නැති යන්නේ ඉතින් කරන් දෙයක් නැහැ. ඒක තමයි ක්‍රමවේදය. ඒක නිසා පුළුවන් තරම් මේක අවබෝධ කරගෙන යන්න. ගෙදර ගෙදර දි හරි ගමන් නැහැ. පුළු කාලයක් වෙන් කර ගන්න. තය භාගයක් හදා ගන්න බැරි කමක් නැහැ. ඌමනාවක් තියෙනවනේ. සාත්‍රුන් වහන්සේගේ සාසනයේ හිටපු උත්තමයෝ ගැන අමතක කරන්න එපා. එලි වෙනකන් වැලි මළුවේ දන ගෑව උත්තමයෝ. අපි කරනවා සමහර වෙලාවට ඒවා. ඉන්න බැරි නිදිමත එන. දන ගන්න අවස්ථාවල් තියෙනවා. ඇයි? සාත්‍රු සාසනයෙන් උරුම වෙච්ච දේවල්. දන ගගා හිතනවා කර්මස්ථානේ. ඇවිද ඇවිද හිතනවා මේක කොහොම හරි කරගන්න එපා. ලේසි වැඩක් නෙමෙයි. එක දවසකින් වෙනවා නම් බැරියයි කල් දාලා නිකන් ඉන්නේ. හැම මොහොතම පුළුවන් හැම මොහොතම මේකට යොමු කරන්න. මම නොකර ඔබට කරන්න කියන්නේ නැහැ. ඒ කාර්යතාවයට ආව නම් කොහොම හරි. ඒක ඒ වෙලාවේ ඒ කොහොම හරි ඒක කරන්න. එහෙම කළා පින්වදින ඉතින් මේ මාර්ගයේ වඩා ගන්න. ලෝක සත්‍යය ඉන්නේ මුලාවක. ඉතින් ඒ උන් මුලාවේ ඉඳගෙන ඉඳගෙන ඉතින් ওই මුලාවෙන් ගිහිල්ලා ගිහිල්ලා ඉතින් විනාශයටපත් වෙනවා. ඒ දිහා දැක දැක තමන්ව මුලාවෙන් නිදහස් කරගන්න. නිදහස් කරගත්තාම තමන් දිනු. නෑ ඒකට ආයේ දැන් කවුරුත් බනහන්න එන්න ඕනේ නැද? නෑ අද කවුරු හරි බනහන්න ආවේ නෑ කියන එක ප්‍රශ්නයක්ද? එහෙම එකක් නෑ. තමන්ව මෙතෙන්ට අරගෙන ආවනේ කොහොම හරි. එහෙනම් තමන් මේක අහගත්තා නම් තමන් ඒකෙන් කටයුතු කරගන්න. හැමදෙයිසම පිංගුදිනේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හරි වැදගත්. හැම සතියකට සැරයක් මේ ලැබෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය හරි වැදගත්. ඒකෙන් තමයි Tamanට බූස්ට් එකක් එන්නේ මේක කරගන්න. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මට හිටියන මගේ ළඟ අද ඔබට මාව දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. තවත් පිංගුදිනේ මේ පාරමිතා බලයන්ගේ මේ ප්‍රබලතාව තමයි නැගින්නේ ඉතින්. මේක යම් විදිහක අවබෝධ කරගෙන මේක මේ ලෝකෙට දේශනා කරන ක්‍රමවේදයක් ඇති. ඉදිරියේදී ඒවා පේයි ඉතින්. මේක නිසා ඔබ උත්සාහ කරන්න පුළුවන් තරම් ඔබ ඒක වැඩ කටයුත්ත කරගෙන මෙතනින් නිදහස් වෙලා යන්න. ඒ නිදා ඔබ නිදහස් වෙන්න යන කාලෙට ඒට අදාළ ඒ දේවල් ඔක්කොම ගොඩ නැගිලා තියෙයි. ඍෂි පරිදි ඒ දේවල් කරගන්න. සාත්‍රුන් වහන්සේගේ කාලේ ජේතවනාරාමයේ කියන එක ගොඩ නැගිලා තියෙයි. වනාන්තර නෙමෙයි ජේතවනාරාමයේ. වික්ෂුණීන් වහන්සේලා උදෙසා එක පැත්තකුත් වික්ෂුන් වහන්සේලා උදෙසා එක පැත්තකුත් ඒ විදිහේ දේවල් නිර්මාණය වෙලා තියෙයි. නිවන් දකින්න ඕනේ ඕනේ දැඩි ආයාසයකින් ඉන්න පිරිස ඇවිදින්න ඒ කටයුතු සිද්ධ කරගනි. අරහත්ත්වයටපත් වෙච්ච හෝ අනාගාමීත්වයටපත් වෙච්ච උතුමෝ දහම් දෙසයි. අනික උත්තමයෝ ඒතයි ඒ තත්ත්ව උදෙසා වෙහෙස වහන්ති වෙලා කටයුතු කරයි. ඒක තමයි වෙන්න තියෙන්නේ. අර தත්ත්වයටපත් වෙච්ච උත්තමය එතනින් ගිහිල්ලා වෙන තැනකින් වෙන තැනක තව පිරිසකට මේ දේ දහම් දායාදී දෙයි. මේක තමයි සාස්ත්‍රුන් වහන්සේගේ සාසනේ උනේ. ඒක තමයි ඉස්සරහට ඉතින් ක්‍රියාත්මක වෙන්නේ. තේ කටයුත්ත කරන්න ඔබට පුළුවන් වෙයි ඒ ඒ වෙනකොට ඒවට සම්බන්ධ වෙන්න. ඔබගේ කටයුතු කරගෙන. දැන්ට හමාර කරමු නේද? මෙමයි පළවෙනි ධානයේට හිත පිහිටනවා කියලා කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රබලව නැගෙන්න ඕනේ. විතක්ක ਵਿਚාර ප්‍රබලව නැ කියන්නේ මේ තමන් ගන්න කමටහන ප්‍රබලන්දමින් වැඩෙනකොට තමන්ගේ හිත එහෙම හේ දුවන ගතිය අඩු වෙනවා. ඒ අන්නේ ස්වභාවයේ ගොඩක් දුරට අඩු වෙලා යනවා. දැන් ගොඩක් පිළි දැන් ඔබ භාවනාවල ඉඳගත්තුත් එහෙම ඔබට කියන්න දෙන පළවෙනි කම්ප්ලේන් එක මොකද්ද? හිතේ හැමේ දුවනවනේ. ඉතින් ඔව්. ධානයක් කියලා කියන්නේ මොකද්ද? සමාධියේ සමාධියනුත් එහාට ගිය අවස්ථාව. ධානයක් කියලා කියන්නේ. එහෙනම් ඒක නියම් ගල් තිබ්බා වගේ තියෙන්න ඕනේ. හොඳට තීව්‍රව නැగిලා එනවා. මොකද්ද? තමන් වඩන කර්මස්ථානේ. අන්නේ ඒ ඒ අවස්ථාවට එනකොට පිංගතුනේ හිතට මහා චිත්ත ප්‍රීතියක් නැගිලා ශරීරයට පුදුම සැහැල්ලුතාවයක් එක්ක හරි කියන්නේ මේ ශරීරයේ වටේ නිකන් මෙන්න මෙහෙම එකක් දැනෙනවා. මෙන්න මෙහෙම හිතන්නේ ඒක. ඒක නිකන් හිතන්නේ මේ ඇඟේ හැඩයට කූලින් ෆෑන් එකක් හදලා තියෙනවා කියලා හිතන්නේ මේ ඇඟේ හැඩයට. ඒක නිය ඇඳ ගන්න තියෙන්නේ ඔබට. ඇඳුමක්. හැබැයි මේ ඇඳුමෙන් AC එක නිකුත් කරනවා අංශුවෙන් අංශුවයි. ඒ ඇඳුමට හයි කරලා තියෙනවා චූටි චූටි චූටි චූටි අංශු කියලා හිතන්නකෝ මොනවා හරි ඒ අංශු අංශු මාත්‍රිය ගැජට් කැලේ. ඒවෙන් يعني හරි සියුම් වාත ධාරාවක් එවනවා. අන්න එහෙම හිතන්න. එතන අන්න එහෙම ඇඳුමක් ඔබ ඇඟ පුරාම දාගෙන ඉන්නවා. අන්න ඒකෙන් සියුම් වාත ධාරාවක් එනවා. ඒක කොහොමද ඔබගේ ඇඟට දැනෙන්නේ? ආන් ඒ ස්වභාවයෙන් පිංගුදුනේ මේ මුළු ශරීරයෙන්ම ඒක දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඔය කියන සුවය. හරි චිත්ත ප්‍රීතිය. හිත හරි ප්‍රීතිමත්. වැඩ අඩුයිනේ. හරි විවේකී. කර්මස්ථානයේ හිත ඇලිලා කර්මස්ථානයේ හිත වැඩෙනවා. ඇතුලෙන් වචන හද හද කියනවා. එහෙනම් මේ කටින් පිට කරන්න දෙයක් නැහැ. අපි හිතෙන් කියන්නේ. ඒ හිතෙන් වචනයක් හැදෙන්නේ. ඒවට තමයි විතක්ක විචාර කියලා කියන්නේ. ඒ වචන අපිට කතා කරන්න, ඒ හිතෙන් කියන්න, හිතෙන් කතා කරන්න පුළුවන්. වචන මාත්‍රියව හැදෙනවා. ද්විතීක අධ්‍යයනයට ගියාම වචන මාත්‍ර හැදෙන්නේ නැහැ. වචන නැහැ. මොකුත් වචන නැහැ. දැන් මමද සියලු ලෝක සියලු සත්වයෝ කියලා ඔබ හිතින් කියනවනේ. ද්විතීක අධ්‍යයනයට ගියාම හිතින් එහෙම කියවෙන්නේ නැහැ. මමද කියලා වචනයක් හදන්න බෑ ඔබට. ඒ තරමට හිත සමාහිතයි. මේ ප්‍රථම ධානයේදී වෙන්නේ අන්න එහෙම කාරණාව. තීව්‍රව තමන්ට ඒක වචන හැදෙනවා. ඒ වගේම ප්‍රීතියක් සහ සුවයක්. ඒ වගේම හිත සමාහිත වෙලා යම් මොහොතකට හිත එහෙම දුවන්නේ නැහැ. නීවරණයන් හරහා දුවන්නේ නැහැ. ඒකාග්‍රතාවයක තියෙනවා. ඒක තමයි ප්‍රථම ධානයේ ලක්ෂණය. ඉතින් එතනට ඇවිල්ලා තියෙන බව දැනගන්න පුළුවන් ඒ විදිහට. හැමදෙයිසෙම පිංගඳුනි ප්‍රථම ධානය කියන එක දැනගන්න ඕනේ කොහොමද? ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු විදිහට. එතනින් එහාට එහෙම දැනගන්න යන්න එපා. සමහරු කියනවා හුස්ම තොල් පොටේ වදිනකොට හොඳට ඔන්න වදිනා වගේ තේරෙනකොට ප්‍රථම ධානය. ඊළඟට ඔක නාසයේ ඉස්සරහා වදිනා එතකොට ද්විතීක ධානය. ඊළඟට නළලේ වගේ වදිනා එතකොට තෘතීක ධානය. ඊළඟට ස්මුද්‍රේ වදිනා වගේ දැනෙනවා එතකොට චතුර්ථ ධානය කියලා. ඔළුවට දාලා තිබ්බහම මොකද වෙන්නේ? දැන් ඉතින් චතුත් අධ්‍යානෙනේ ඕනි. එහෙනම් මොකද වෙන්නේ? දැනෙන්න පටන් ගන්නව මොකද්ද? දැන් හුලං ඇවිල්ලා ඔහෙ වදිනවා වගේ. ඔළුවේ වදිනවා වගේ. මොකද විඥානය කියන්නේ මොකද්ද? තමන්ට ඕන එක හදලා දෙන එකනේ. මොකද්ද ඉල්ලන්නේ? ඒක හදලා දෙනවා. මේක නිරාවටපත් වෙලා දැන් මං චතුත් අධ්‍යානෙ එහෙම එකක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ උන්වහන්සේගේ දේශනාවට පිටින් ගියොත් නිවන් දකින්න බෑ. අන්න ඒක හොඳට ඔළුවේ තියාගන්න. එහෙනම් උන්වහන්සේ ගුරු ධර්මයයි ගුරු. අපි හැමෝම කල්යාණ මිත්‍රයෝ විතරයි. ඉතින් මේ විදිහට කරගමු. එහෙනම් අපි අදට හමාර කරමු. හොඳයි පිංගතුනි. ලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් සහ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කිරීමෙන් අප්‍රමාණ කුසල සම්භාර ධර්මයක් ලබා ගත වෙලාවේදී හේ පිණෙන් පෝෂණය වන්නා වූ පින්න සතුට වන්නා වූ ඒ පිරිසව සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන සියලු දෙනා පළමු කොටම පින්තුනි සිහිපත් කරගන්න මේ ත්‍රිපිටකය මුඛ පරම්පරාවෙන් අරගෙන ආපු උත්තමයෝ ඒ වගේම මේ ත්‍රිපිටකය මාතලේ අලුලෙන් විහාරයේදී ගාන්තාරූඪ කළාට පස්සේ තමන්ගේ ජීවිතයේ දෙවනු කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ඔබ අපේ අතරපත් වෙනකන් ඒ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ උත්තම පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුදුර සම්බාර ධර්මයේ ඇවිචේ විහිදොල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමේ මේ උත්තමයෝ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න සාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කරන්න හේතුට මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත් සද්ධර්මයේ ලෝකයේ ඉන්න ජනයා උදෙසා අනුකම්පාවෙන් යුතුව බෙදා හරින්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන දේශක දේශිකා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි ඒ උත්තම පිරිස වටා ඉඳගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ලෝක පුරා ප්‍රචාරය කිරීම උදෙසා අවකප වේලා කටයුතු කරන්නා වූ ඒ සීලොම් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යැයි විශේෂ විහිදුල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තම පිරිසත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය විශේෂ විහිදුවල පතුරු ලරණේ පිං විහිදී පැතිරියාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුණි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාත්‍ර ගතවන් රිදුනා වූ සීලමු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් සියලු සිහිපත් කරගන්න. ඒ වගේම මේ අත්බැවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාති ගුරුවරු හිත මිත්‍රාදීන් වෙච්ච ඒ සීලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලමු පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ අය විශේෂ විහිදුවල පතුරු ලරණේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදක් කරන්න. ඒ වගේම පිං වෙදෙන මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් ඉතින් අවද අසාධාරණයට ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිලා අද මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ තමන් කෙරෙහි පැමිණිලා තමන්ගේ මේ ආර්ය ගමනට බාධා පමුණුනොත් ලෞකික ජීවිතයට බාධා පමුණුනොත් අද ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය අය විශේෂ විහිදුවල පතුරු ලරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය අභව ස්ථානයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංවිතින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පිංවිතින තමන් විසින් මේ සමාන්තයෙන් හරි හම්බ කරගත් ධනයෙන් කොටසක් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවැත්මු දෙසා පුද පූජා කරන්නා වූ ඒ ත්‍රිවිධක පූජාවන් පවත්වන්නා වූ ඒ වගේම ඒ CD පට මුද්‍රණය කරලා වේදා හරින්නා වූ ඒ වගේම ඒ පෙන් රේඩියෝ යන්ත්‍ර ආදී වශයෙන් විවිධාකාරයෙන් මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ සීලුම් පිරිසීපත් කරගන්න ඒ වගේම පිංගුතුනි සීපත් කරගන්න තමන්ගේ දෙමාපියෝ තමන්ගේ දුව ආදරුව තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ කෙට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස තමන්ගේ ස්වාමී දරුවා මේ සීලු දෙනාව සීපත් කර ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුදල සම්බාර ධර්මයේ අය විශේෂ විහිදුල පදුරුල රැනේ පිං විහිදී පැතිරී යාමේ ඒ ආට යම් කිසි ග්‍රහපල උපද්‍රව දෝෂාන්ධකාර තියෙනවා නම් ඒ සීල දෝෂාන්ධකාර හැඟසා දූරින් භූත වේවා. යක්ෂ පේත විසාජ මලගිවල කුම්බාණ්ඩ ආදීන් වැඳ පැමිණියා වූ දෝෂාන්ධකාර තියෙනවා නම් ඒ සීල දෝෂාන්ධකාර හැඟසා දූරින් භූත වේවා. ඇස්වා කටවා හෝවා ඕල් ලෙවල් සක සංකා දෝෂාන්ධකාර තියෙනවා නම් ඒ සීල දෝෂාන්ධකාර හැඟසා දූරින් භූත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්පණය වුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ඒ ශාරීරික ශක්තිය ප්‍රයෝගී කරගෙන ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති ධර්මය අවබෝධ කරගන්න නැති එහෙනම් ඒ ආහාර පාන සකස් මේලා එදා ඇත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් අද ඔබගේ අතට පිළියෙල කර වෙනකන් අපකප වේලා කටයුතු කළා වූ යම් කිසි පිළිසක් ඉන්නෝ නම් ඒ සිළු දෙනා විශේෂයෙන්ම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ හේපුන්නි ගංගා කුසල ගංගා විහිදුවල පතුරු නරිනේ හේපුන්නි ගංගා කුසල ගංගා විහිදුවා පැතුරු හැරීමේ ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නෝ නම් ඒන් අත මිදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාලත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහතකන සිහිපත් කරගන්න අද මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැති මදුරංගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩ නැගීම නිසා. එමනම් මේ ස්ථාන භූමි ගොඩ නැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථානෙට ගෙනලා වැඳලා කනසගත කළා වූ යම් කිසි පිරිසක් ඉන්නව නම් අන්නේ සිල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ ඒ සිලින් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආයු විසා වීදවල පතුරුල හරින්න ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇත යම් කිසි අභව ස්ථානයක ඉන්නව නම් ඒ ගතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයට පැමිණෙන බොහෝ දුර බැහැර ඉඳලා ආපු පිරිස් මේ ස්ථානවල ඇති. ඒ වගේම මම්මාවත් මනාකොට සැකසීලා තියෙන නිසා යාන වාහන මනාකොට සැකසීලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානවල ළඟා වෙන්නේ නැති. ඒ වගේම පින්වතුනි මේ සද්ධර්මය අද ලෝකයේ ඉන්න ඕනම කෙනෙකුට සජීවීව ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයට සකස් වෙලා තියෙනවා. ඒ වගේම මේ දේවල් පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙනම් මේ සියලු දේ උදා වෙලා තියෙන්නේ පින්වතුනි විද්‍යාඥවතින් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තේවාසික පිරිසක් විසින් ලෝකෙට දායාද කරපු දේවල් නිසා එමනම් ඒ අය විශේෂයෙන් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය උදසා විහිදුවල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇති යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එන් අත මිදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. එවනම් පින්වතුනි අවසාන වශයෙන් බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ලබා ගත්ත වූ අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සියලු දෙනාටම මේ අත්භවය තුළදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.